අපේ ගරු කටයුතු නායක හඳුරන්න තුළු ඒ උත්තම වූ භික්ෂූන් වහන්සේලාගෙන් අවසරයි. පිංහතුන ඔබට පේනවා, ඔබට ඇහුනද තරුණ පිරිස් නගෙන හඳ මේ අවුරුදු ගානකට කලින් ඔය හඳ තරුණ පිරිසගෙන් නැගුන්නේ. ඔය හඳ නැගුණේ අවුරුදු 50 බැනපු අයගේ. මේ සම්බුද්ධ ශාසනයේ උරුමය දැන් තරුණිය අතට අරගෙන තියෙන්නේ. අපේ ගරු කටයුතු නායක හාමුදුරුවරු ඒකට අදාළ සියලු කටයුතු සම්පාදනය කරගෙන යනවා. මේ සම්බුද්ධ ශාසනය නැගෙන කාලේ සම්බුද්ධ ශාසනයේ කොටස් දෙකක් තිබුණා. මුල්ම යුගයේ පින්වතනි මාර්ගඵලලාභී මහා උත්තමයෝ බිහි වුණා. අපි ජන ප්‍රවාදවල අහලා තියෙනවානේ දුටුගැමුණු රජුරු යුද්ධ කරන්න යද්දි 15,000ක් මහරහතන් වහන්සේලා වුණා, එතුමගේ ඉදිරියෙන් ගියයි කියලා. එන මාර්ගඵල ලාභී මහා උත්තමයන්ගෙන් මේ ගමන හිස් වෙන්නේ නැහැ. නමුත් පින්වතුනි කාලිංග මාර්ග ආදී වශයෙන් ওই මහා පිරිසක් ඇවිල්ලා මේක විනාශ කරන්න පටන් ගනිද්දී ඒ අපේ යතිවරයන් වහන්සේලාට සිද්ධ වුණා පින්වතුනි මෙහෙර විහාර රැක ගන්න අනාගතයේ උදෙසා. පොත්ගුල් ගිනි තියෙන මේ පොත්පත් විනාශ කළ දාද්දී ඒ මහා උත්තමයන්ට සිද්ධ වුණා පින්වතුනි පොත්පත් ලියන්න භාෂා ඥානය ඉගෙන ගන්න. අන්නේ කටයුත්ත උදෙසා ඒ උත්තමය ඊට පස්සේ තමන්ගේ ගෝලිය මෙහෙව්වා, ගෝලිය පැවිදි කළා. අන්නේ නිසා පින්වතුනි අන්තිමට උන්වහන්සේලාට ක්‍රමක්‍රමයෙන් අමතක වෙලා ගියා මාර්ගඵල ලැබීම පිළිබඳ. ඔන්න ඔය විදිහට තමයි පින්වතුනි මාර්ගඵලයන් ටික ටික යටපත් වෙලා ගියේ. ඒක උන්වහන්සේලාට දොස් කියන්න පුළුවන් කාරණාවක් නෙමෙයි, කාලීන අවශ්‍යතාවයක් සපුරන්න උන්වහන්සේලාගේ නිවන පාවල දුන්න. ඒකයි පින්වතුනි මහා උත්තමයෝ අපි වන්දනා කරන්න හැම මොහොතකම. එතකොට අද ඉන්නවා දෙකොන් තාසය, ඒ උත්තමයන්ගෙන් පැවතගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒ උත්තමයෝ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබට සද්ධර්මය කතා කරනවා, ඔබගේ පාංශුකූලයේ ආදී වශයෙන් ඒ දේවල් කරනවා. තව පිරිසක් ඉන්නවා පින්වතුනි ආත්ම අර්ථකාමී වෙලා තමන්ගේ සුවේ පිරිස මේ උතුම්ම නිවන සාක්ෂාත් කරගන්න. දැන් ওই දෙපිරිසම එකතු වෙන කාලය ඇවිල්ලා තියෙනවා. මේ අපේ මහා උත්තම මහා සංඝරත්නේ මෙතනින් එහාට පින්වතුනි මේ නිවන් මඟ පසක් කිරීමේ වැඩ පිළිවෙල යෙදෙනවා ඒකාන්තයි. මොකද සම්බුද්ධ ශාසනයක නැග්ම, සම්බුද්ධ ශාසනය ලෝකෙ බබලන්න යන කාලේ මේක. අපි සමාධිගත ක්‍රමවේද වලට දැකලා තියෙනවා පින්වතුනි 12,000කට අධික ජාත සෝතාපන්නිය මේ ලෝකෙට බිහි වෙලා ඉන්නවා කියලා. දැන් ජාත සෝතාපන්නය කියලා කියන්නේ මේට ඉස්සෙල්ලා අද්දවේක සෝතාපන්න වෙලා මියදිලා දැන් නැවත වාරයක් ඉපදිච්ච පිරිස්. ඔය අය ඉපදින්නේ පින්වතුනි ඒකාන්තයෙන් අරිහත්ත්වයේ උදෙසා. ඉතින් සමාධිගත ක්‍රමවේද වලට අපිට දැන්ලා තියෙන දෙයක් තමයි ලංකාදීපේ මේ රාතන් වහන්සේලා 10,000 ගණනින් බිහි වෙනවා. ඔය අපි හදන ආරාම විහාරවල ධර්මයයි ඔබයි ආරාමය ගැන ඔබ අහලා ඇති. ඒ ආරාමයේ පින්වතුනි 10,000ක් මහරහතන් වහන්සේලා බිහි වෙන තැන බවට ලකුණු පහළ වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඒ ස්ථානේ ඒ විදිහට අපි අරගෙන තියෙන්නේ. මුළු ලංකා ද්වීපෙම පින්වතුනි කසාවතින් වැහෙනවා. එහෙම කාලයක් උදා වෙන්නේ යන්නේ තරුණ තරුණියන්ගෙන් 20%ක්වත් පැවිදි වෙනවා ඉදිරියේදී. සාමාන්‍යයෙන් දේශනාවක් අවසන් වෙනකොට අඩුම තරමේ 10 දෙනෙක් ඇවිල්ලා පැවිද්ද අපේක්ෂා කරනවා. ඉතින් අපේ මහා සංඝරත්නයේ සූදානමින් ඉන්නවා පින්වතුනි මේ උත්තමය පැවිදි කරන්න. මහානායක හිමිවරු බොහෝම කැමැත්තෙන් ඉන්නවා මේ ශාසනික අභිවෘද්ධිය උදෙසා මේ කටයුතු සම්පාදනය කරලා දෙන්න. මේ හැම දෙයක්ම කරන්න පින්වතුනි ඔබට තියෙන සද්ධර්මය අවබෝධ කරගන්න එක. වෙන කිසි දෙයක් මේ ශාසනය ඔබට කරන්න නැහැ. සද්ධර්මය අවබෝධ කරගත්තා නම් එතනින් එහාට ඔබට කළ යුතු කාරණා සියල්ල වැටහිලායි. ඉතින් කාරණාවෙන් කාරණා මම මතු කරලා දෙන්නම්. ඒ කාරණාවෙන් කාරණාව තේරුම් අරගෙන මේ සද්ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරා. ඉතින් මේ මේ මොහොතකට කලින් කතා කරපු අපේ තරුණ මහත්මයා වගේ පිරිස් ලෝකෙට බිහි වෙනවා බොහොම වේගෙන්. සද්ධර්මය කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන, යථාර්ථවත් සද්ධර්මය ලෝකෙට තේරුම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන මහ පිරිසක් ලෝකෙට බිහි වෙලා අපේ මේ යතිවරයන් වහන්සේලාගේ අනුශාසනා යටතේදී ඒ පිරිස් පින්වතුනි මේ ලංකාව පුරා විහිදිලා පැතිරිලා ගිහිල්ලා මේ ලංකාව සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරනවා. ඒකට සියලු ලකුණු පහළ වෙලා තියෙනවා. ලංකාව විතරක් නෙමෙයි පින්වතුනි ලෝකෙටත් මේ සද්ධර්මය දෙන්න අපි වැඩ පිළිවෙල පටන් ගන්න තියෙනවා. මොකද වසර 2050 වෙනකොට මේ මුළු ලෝකෙම පිළිගත් දර්ශනය සම්බුද්ධ දර්ශනය බවට පත්වීම සඳහා ඒකට කටයුතු සම්පාදනය කරගෙන යනවා. මෙච්චර කල් බුදුබණ සිංහල කියලා තිබුණේ ධර්මයයි ඔබයි, දැන් බුදුබණ ඉංග්‍රීසි පටන් අරන් තියෙනවා කරගෙන යනවා. ඉදිරියේදී බුදුබණ හින්දි ආදී වශයෙන් දේවල් පටන් අරගෙන කටයුතු සිද්ධ කරනවා. හැම ආගමකම තියෙන මේ සද්ධර්මයේ කතා කරන වැඩ පිළිලක් කරනවා. ඕනේ ආගමක කෙනෙකුට පුළුවන් මේ ක්‍රමවේදයට අනුගත වෙයි. අපි ආගමක් ප්‍රචාරය කරනවා නෙමෙයි, අපි බෞද්ධ දර්ශනය ප්‍රචාරය කරන්නේ. තථාගතයන් වහන්සේ නිවන් මඟ උදෙසා දේශනා කරපේ බෞද්ධ දර්ශනේ මුස්ලිම් අයටත් පුළුවන් ඉගෙන ගන්න ඕනේ. මොකද මුස්ලිම් අය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ඉගෙන ගන්නවනේ. ක්‍රිස්තියානි අය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ඉගෙන ගන්නවනේ. එහෙනම් පින්වතනි, බෞද්ධ දර්ශනේ කියන්නේ හිත ගැන ඉගෙන ගන්න ක්‍රමවේදයක්. මේ හිත හැදිරෙන ක්‍රමවේදය ගැන ඉගෙන ගන්න ක්‍රමවේදයක්. ඉතින් ඒක ඉගෙන ගත්තයි කියලා පින්වතනි ආගම මාරු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. 10,000කට අධික ක්‍රිස්තියානි පිරිසක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. සමහර පිරිස් පැවිද්දට පවා එන සූදානම් නැහැ. විශාල ප්‍රමාණයක් මුස්ලිම් පිරිස් පවා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. අපි ඇයට කියලා තියෙන්නේ ඔය ඔළුව වහගෙනම සද්ධර්මය අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඕක මාරු කරන්න හදන්න එපා, කැටි ගාලා දා ඊට පස්සේ. සමහර අය ඉන්නවනේ අන්තවාදී පිරිස්, ඒක සුදුසු නැහැ. සද්ධර්මයේ අවබෝධ කරගන්න මේ භාවනා ක්‍රම දේශනේ මේ දේවල් කරන් ඔබ අරිහත් වෙන්න පත් වෙනවම ඔතනින් පිරිනිවන් පාන. එච්චරයි. ඔබගේ වැඩේ ඔබ කරගන්න, ආගම් මාරු කර කර ලෝකෙට වස විස දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් පින්වතුනි, එහෙනම් මේ ඕනෙම කෙනෙකුට මේ දර්ශනය අනුගමනය කරන්න පුළුවන්. ඉතින් ඔබට උපන්න සාධකයෙන් බෞද්ධත්වයක් උදා වුණා නම්, ඒ උපන්න සාධක බෞද්ධත්වයේ හරි බෞද්ධත්වයකට හරවගෙන මේ ගමන යන්න. අපිත් එක්ක එකතු වෙන්න මේ ගමන යන්න. හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිස අපි දහම් දේශනා කරනවා. හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිස වෙන කිසිම දෙයක් උදිත අපි දහම් කතා කරන්නේ නැහැ. මේ පළමුකට අපිට සමා වෙන්න නම් ගොඩක් පරක් වුණා. අපේ මේ මහා සංඝරත්නේ උන්වහන්සේලාගේ කාලේ නාස්ති කරගෙන මෙතන පැයක් විතර වැඩි හිටියා. අපිට සමා වෙන්න ඕනේ අපේ ආන්දරණි. ඉතින් මේ බොහෝ දුර බැහැර ඉඳලා ආවේනකොට ඉතින් මම ආවත්තන් තියෙන ප්‍රශ්න උඩ ඒ පරක් වීම සිද්ධ වුණේ. අපිට ඉතින් වෙලාවක් කලාවක් නැහැ පින්වදෙනි. උදේ ඉඳලා දුවනවා ඉවර නැහැ ඉතින්. හවසට දේශනාවලට ගියාට උදේ ඉඳලා ආරාමයේ වැඩ කටයුතු තියෙනවා. ඒ දේවල් කරනවා. සමහර අසත්පුරුෂයෝ විවිධාකාරයෙන් ඒවට අඩන් තේට්ටම් කරන්නත් එනවා. ඉතින් ඒ අඩන් තේට්ටම් වලටත් ඉතින් උත්තර බඳින්න එපා. එහෙම තියෙනවා මේක. මේක මේ සාසනය නැගිනකොට සමහර අවස්ථා තියෙනවා පින්වතුනි, මේ සාසනය නැගින්න දෙන්නේ නැහැ. ඉතින් අපිට පෙනීගෙන යනවා පින්වතුනි, අර තථාගතයන් වහන්සේගේ කාලේ පැරදිලා පලාගිය මහා උන්ද ආපහු සැරයක් මේ දිහාට හැරිලා තියෙනවා කියන්නේ. මොකද ඒ උන්ද හිතාගෙන ඉන්නේ නැති දැන් සම්බුද්ධ සාසනය ඉවරයි, ආයි නැගින්නේ නැහැ මේක කියලා. නමුත් සිංහදෙනි මේ මහා හඬක් නගාගෙන මේ සාසනය නැගෙන වෙලාවේදී ඔය පෘථග්ජනයන්ගේ ශරීරවලට වැහිලා පෘථග්ජනයන්ව මෙහෙවන්න පුළුවන් මේ වගේ කඩාකප්පල් කටයුතු කරන්න. ඉතින් අපේ මහා සංඝරත්නේ ඉන්නවා අපිත් එක්ක මේ සාසනික ක්‍රමවේදයේ උඩ. මේක නිසා තථාගතයන් වහන්සේගේ ක්‍රමවේදයේ ආර්ය මෛත්‍රී අතේ තියාගෙන මේ යුද්ධ කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔබ හැමදෙනාට පුළුවන් සිංහදෙනි මේකේ ඵලය ලබන්න. එවනම් පළමු කොටම සිංහතුනි, ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති ඒ දසදහසක් ලෝක ධාතුවේ විසෙන්නා වූ ඒ සීරුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිහිතන්න කියලා හිතාගෙන, ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් සිහිතන්න කියලා. ඒ වගේම තම තම නමින් ජම්මාන්තර ගතවන් රිදෙච්ච සීලම ඥාතිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුභිත මුදිත වෙන්න කියලා මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ උතුම් වූ මාර්ගඵලයන් නිහිතන් කියලා. සමන්ත චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොග්ගදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා හොඳයි පින්වතුනි පළමු කොටසේ පත් කරගන්න මේ අනාදිමත් සංසාර කේදරේන ගමනේදී ඒ උත්තම වූ අරිහතුන් වහන්සේලාට උත්තම වූ ආර්යයන් වහන්සේලාට නිගා දෙන අයවෙන් කටයුතු කළා නම් උන්වහන්සේලාගේ ගමනට බාධා පැමුණුවා නම් එලෙස කරගත්තා වූ යම් කිසි ආර්ය උපවාදයක් අපවාදයක් තියෙනවා නම් පින්වතුනි ඒ උත්තමයන් වහන්සේලා ගමා කර සිටින්න ඒ වගේම සිහිපත් කරගන්න අනාදිමත් සංසාරේ කේදර කරගත්තා වූ ඒ අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ ගුණ බෙලෙන් අද මේ ස්ථානයේදී මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් ඒ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝතාපන් ඵලයේ පිහිටනවා කියලා ස්ථිර අදිස්ථාන කරගන්න යම් කිසි උත්තමයකේ සෝතාපන්න ඵලයේ පිහිටා සිටිනවා නම් ඒ උත්තමයා ඒ මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ස්ථිර අදිස්ථාන කරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. හොඳයි මෙතන ඉන්න පිරිස් මේ සද්ධර්මයේ මේක කලින් අහලා ඇති නේද? අපි කතා කරන සද්ධර්මයේ සීදී පටහරහා ඒ දේවල් මගින් අහලා ඇති. ඉතින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔබට වැටහෙන්නේ නැති අවුරුදු 65 ගේ දර කෙනෙක් සද්ධර්මයේ කතා කරනවා. මොකද පින්වතුනි ඕක තමයි ඔළුව ඇඳෙන පළවෙනි චිත්‍රය. බුදුදහම හා සම්බන්ධ නම් හාමුදුරු කෙනෙක් නෙමෙයි නම් ඒ කාන්තේම කවුද? අවුරුදු 50ක් පැනපු කෙනෙක්. ඒ ඉස්සර පින්විතේ. දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් බද්දර යවුවනේ ඉන්න පිරිසට තමයි පින්වතුනි මේ අවස්ථාව උදා වෙවි තියෙන්නේ. ඉතින් මම අද මේ කරන දේශනාව පින්වතුනි විශේෂයෙන් තරුණ තරුණියව අවුරුදු 50කටවත් අඩුව තරම් එයා මනාකොට ශ්‍රවණය කරන්න ඕන. ඒකෙන් කිව්වේ 50ට වැඩි අය ශ්‍රවණය කරන්න එපා කියලා නෙමෙයි. ඔය අවුරුදු 50කටවත් අඩුම තරමේ අඩු අය කායේ ශක්තිය මනාකොට තියෙන පිරිස් පරිස්සමෙන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා අද මේ දේශනාවෙන් පස්සේ තමන්ගේ ජීවිතේ ඩිසිෂන් එකක් ගන්න. ඔබ මොකද්ද මෙතනින් ඉහළට කරන්න ඕනේ කියලා කරුණින් කාරණාව පැහැදිලි කරලා දෙන්න. ඔබ විසින් මොකද්ද කළ යුත්තේ කියලා. වැරදි පාරවල් වල අපි ගිහිල්ලා පින්වතුනි මේ වැරදි පාරවල් දැනගත්ත ගමන් අනිත් පැත්තට හරවගෙන යන ගමනක ඉන්නේ. වැරදි පාර කියලා කිව්වේ කුංජි කාලෙම ඉපදිච්ච ගමන් අම්මලා තාත්තලා නෑදෑ පිරිස ඔක්කොම ලෝක සත්‍යය එකතු වෙලා ගිනි ගෙඩි දුන්න ඉගෙන ගනින් කියලා. ඊට පස්සේ ඉගෙන ගන්නවා ඕකනේ වෙන්නේ. ඉගෙන ගත්තේ නැත්නම් හරිය අසාර්ථකයි කියලා තමයි මේ ලෝක සත්‍යය හිතන්නේ. ඔබ දන්නවද පින්වතුනි ඔය අධ්‍යාපනය කියන එක ආවේ කොහෙන්ද කියලා? ඔබ දන්නවද පින්වතුනි අධ්‍යාපනය කියන එක කොහෙන්ද ආවේ කියලා? අද අධ්‍යාපනඥයෝ තමයි ලොකුම පිරිස කියලා අපේ පිරිස හිතාගෙන ඉන්නේ. මම ඔබට ඔගේ ඉතිහාසයේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඉතිහාසයේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මනහකට ශ්‍රවණය කරන්න පින්වතුනි. හැබැයි මම මෙන්න මෙහෙම දෙයක් කියනවා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔය හිත පොඩ්ඩක් අල්ලලා තියා ගන්න. ඔය මනට ඕනේ පින්වතුනි වේදනා සංඥාන ගන්න. ඔය මනට ඕනේ දැනගන්න අඳුනගන්න වැඩපිළිවෙල කරන්න. මේ බනහන වෙලාවේදී මේ එහා පැත්තෙන් කවුරු හරි රෙද්දක් වැනුවා නම් එහෙම. අර රතු පාට රෙද්ද වන්නකොට අර හරක එකට දුවනවා වගේ. ඔය මන පින්වතුනි දැනගන්න අඳුනගන්න දැඩි ආයාසකින් එහාට මෙහාට දුවනවා. දැන් මේ මහත්ය නැගිලා මෙතනින් අරහෙට ගියා යන යා විතරයි බොහෝ පිරිස් ඔළුව හරෝ හරෝ කවුද මේ? මොකද මේ? ඇයි මේ? මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? ආදී වශයෙන් ඔක්කොම ටික බලනවා. පිටින් ඔය බලනවා කියන්නේ ඔය දමනේ නොකරපු මනක ස්වභාවය ඔන්නෝක තමයි. ඉතින් මේ තථාගත ධර්මය අපි ශ්‍රවණය කරන්නේ ඔන්නෝක දමනේ කරලා දාන. වේදනා සංඥා නගර ක්‍රමවේදයක් තියෙනවා පිටින් මේ වේදනා සංඥා නැගීම උදෙසා පුදුමාකාර සංඛාර සෝගයක් වඩ වඩා විඥාන හදනවා මේ වේදනා සංඥා නගා ගන්න. දෙහෙම ක්‍රම වේදයක් තියෙනවා. ඉතින් ඒක නිසා හැබැයි ඔබ පරිස්සමෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මොකද ඔබ වෙන අරමුණකට හිත ගියේ ගමන් ඔබට සද්ධර්මයේ තේරෙන්නේ නැති වෙනවා එදෙනින් එහාට. මේ පොඩ්ඩක් පරිස්සමෙන් ඕනේ මේ ටික අහගන්න. මම ඔබට ওই කතාවේ ඉතිහාසය කියලා දෙන්න. අධ්‍යාපනඥය කියන පිරිස අද ඉහළට ගිහිල්ලා තියෙනවා පින්වතුනි. ධ්‍යායිකයෝ කියන පිරිස අද පල්ලෙහාට වැල්ලා තියෙනවා. නමුත් මේ ලෝක සම්මතයේ සිද්ධ වුණේ ඊට වඩා සම්පූර්ණ එහා දෙයක්. ආදිකල්පිත බ්‍රහ්මයෝ මේ මේ මේ මනුස්ස ලෝකෙට ආවිල්ලා ඒ රස පෘථිවිය වරඳලා තණ්හා ආදීක වෙලා සිංහතුනි ක්‍රමක්‍රමයෙන් යාර ස්වයං ප්‍රභා ආලෝකේ නැති වෙලා ගිහිල්ලා තමන්ගේ ශරීරේ ඒ ශරීර ඝන බවට පත් වෙලා මනුස්ස කියන කොටස දිහි වෙන්න පටන් ගත්තා. ඔය මනුස්ස කියන කොටස දිහි වෙලා එක පිරිසක් හිටියා සිංහතුනි ඒ පුරුද්දට ධ්‍යාන වඩාගෙන ඉන්න පිරිසක්. තව පිරිසක් හිටියා ගෙවල් දොරවල් හදාගෙන ඒ ගෙවල් දොරවල් ඇතුළට වෙලා කාම ධර්මයන්ගේ හැතිරිමින් හිටපු පිරිසක්. ඔය ධ්‍යාන වඩන පිරිස අතන හිටියා පින්වතුනි මේ ධ්‍යාන පිරිහෙන පිරිසක්. ධ්‍යාන වඩනවා ඒ එච්චර කැමති නෑ ඒකට. ඒ ධ්‍යාන පිරිහෙමින් යනකොට පින්වතුනි මේ මේ අයට උඹ හිතුණා මේ ධ්‍යාන වඩන්න බෑ. මේක හරි කරදර වැඩක්. ඒක නිසා මොකද කළේ පින්වතුනි අර ධ්‍යායිකයෝ හෙවත් අර ධ්‍යාන වඩන මහා උත්තමයන්ගේ ඇසුරේ ඉඳගෙන ඒ ධ්‍යායිකයෝ සමාධියට දකින දේවල් ඉගෙනගෙන ඉවර වෙලා ආන්නේ ඉගෙනගත්ත දේවල් අර ග්‍රාමාන්තවල ඉන්න පිරිසට උගන්වන්න ගියා. ඒ අයට ධ්‍යාන වැඩෙන්නේ නැති නිසා ඒ අයට කිව්වා අධ්‍යායිකයෝ කියලා. අර අයට ධ්‍යාන වැඩෙන නිසා ඒගොල්ලන්ට කිව්වා ධ්‍යායිකයෝ කියලා. එනම් ධ්‍යායිකයෝ ගාවට අධ්‍යායිකයෝ ගිහිල්ලා දණින් වැටිගෙන ඉඳගෙන අනේ ඔබ වහන්සේට අද මොනවද පෙනුනේ මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියලා අර පොත්ගුල් හතර ආදී වශයෙන් ඒ යතුරු අරගත්ත මහා උත්තමයෝ හිටියා ඒ කාලේ. ඒ උත්තමයන්ගේ මේ දේවල් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන ඉවරලා ඒව ගිහිල්ලා ගමේ ඉගැන්නුවා. ඔන්න ඕකට තමයි සිංහසනි අධ්‍යාපනය කියලා කියන්නේ. එහෙනම් දැන් මට කියන්න ධ්‍යායිකයෝද ශ්‍රේෂ්ඨ අධ්‍යායිකයෝද ශ්‍රේෂ්ඨ? නමුත් අද ලෝක සම්මතයේ අනිත් පැත්තට නේද තියෙන්නේ? අධ්‍යාපනඥයෝ තමයි මුදුන. අර ධ්‍යාන වඩන මහා උත්තමයන් ගණන් ගන්නවත් නැහැ සමාජයේ. සමහර අවස්ථාවල පින්වදිනේ නාස ආයතනෙන් ඇවිදilla අපේ මේ මහා යතිවරුන්ව මුණ ගැහිලා අහනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද මේක දන්නේ? අපි අවුරුදු 20ක් විතර කරපු රිසර්ච් වලින් හොයාගත්ත දෙයක් මේක. තාම අපි එළියට දුන්නේ නැහැ. ඔබ වහන්සේ කොහොමද මේවා මෙහෙම කියන්නේ? එන අධ්‍යායකයෝ පින්වදිනේ රිසර්ච් වලින් තමයි දේවල් හොයන්නේ. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කියන කරුණු තුන ඔස්සේ. හැබැයි ඕනෑම පරීක්ෂණයක් කරද්දී පින්වතුනි ඒගොල්ලෝ අනුමාන කිරීමක් කරලා තමයි පටන් ගන්නේ. මේක මෙහෙමයි කියලා හිතලා තමයි පින්වතුනි එතනින් එහාට දේවල් පටන් ගන්නේ. හැබැයි අමතක කරන්න එපා මේක මෙහෙමයි කියලා හිතපේක වැරදුනා නම් එහෙම මොකද වෙන්නේ? එතනින් එහාට ඒ ඔක්කොම වැරදි. අද සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ E = mc² කියන සමීකරණය පාවිච්චි කරගෙන විශාල තොගයක් භෞතික විද්‍යාව ගොඩනගලා තියෙනවා. පැත්තකින් අනිත් සයන්ටිස්ලා හොයාගෙන එනවා දැන් E සමාන mc වර්ගයේ වැරදි කියලා. එහෙනම් දැන් අවුරුදු ගානක් තිස්සේ ඕක ඔප්පුනොත් එහෙම E සමාන mc වර්ගයේ වැරදි කියලා අවුරුදු ගානක් තිස්සේ හොයපු සයන්ස් ඔක්කොම වැරදි. තේඟුදෙනි තථාගතයන් වහන්සේ නමකගේ ධර්මයට විද්‍යාව කියලා කියනවා නම් සයන්ස් වලට විද්‍යාව කියලා කියන එක වැරදි. මොකද තේඟුදෙනි ඒ දෙක අහසයි පොළොවයි වගේ තියෙන දෙකක්. අපේ සමහරු හදනවා විද්‍යාවෙන් බුදුදහම පහදන්න. ඒක සුදුසු වැඩක් නෙමෙයි. මහා මේරු පර්වතයේ අසුචි පිළකින් මේ වහන්න පුළුවන් කමක් නැහැ. බුදුදහම කියලා කියන්නේ පින්වතුනි අනන්තයේ සිට පටන් අරගෙන බිඳුවට යන එක. සයන්ස් කියලා කියන්නේ බිඳුවේ ඉඳලා පටන් අරගෙන අනන්තයට හිට්ට වෙනකන් යන එක. අනන්තයට යන්න හම්බෙන්නේ නැහැ යම් ප්‍රමාණයකට යන එක. නිර්මලම නිර්මල සුපිරිසිදු බුදුදහම තිබුණේ කොයි කාලෙද පින්වතුනි? කොයි කාලෙද? තථාගතයන් වහන්සේ වැඩ හිටපු කාලේ. එහෙනම් ඒ කාලේ තමයි පින්වතුනි බුදුදහමේ ශ්‍රේෂ්ඨම තැන තිබුණේ. දැන් ටිකින් ටික මොකද වෙන්නේ? ප්‍රස්තාරේ බැහැගෙන බැහැගෙන බැහැගෙන බැහැගෙන එනවා. ඒ බුදුදහමක හැටි. සයන්ස් එහෙමද? සයන්ස් පටන් ගත්තේ කොහෙන්ද? අනන්තයෙන්ද පටන් ගත්තේ? නෑ, බිඳුවෙන් පටන් ගත්තේ. ඒ බිඳුවෙන් පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් ඉහළට යනවා. යමෙක් දෙයක් හොයා ගන්නවා, තව කෙනෙක් අනිත් දේ හොයා ගන්නකම් ඒ හොයාගත්ත දේ ඇත්ත. ඒක නිසා ඔබ කවදාකවත් පින්වතුනි සයන්ස් වලින් තථාගත දහම මයින් යන්න එපා. සයන්ස් කියලා කියන්නේ පින්වතුනි තාම කුඩා ලදරුවෙක් තථාගත දහමත් එක කම්පයා කරන්නේ. මම භෞතික විද්‍යා ගුරුවරයෙක්. භෞතික විද්‍යා බොහෝම ඉහළට, රසායන විද්‍යා බොහෝම ඉහළට ඉගෙන ගත්ත කෙනෙක්. බුදු දහම ඊටත් හේරට ඉගෙන ගත්ත නිසා පින්වතුනි මට පේනවා අර මහා යෝධයෙක් ඉස්සරහා දෙල්ලම් කරන පුංචි ළමයි දෙන්නේ කියලා ඔය සයන්ස් දෙක. ඒ නිසා කවදාවත් පින්වතුනි මේ දෙකෙන් මේ මහා යෝධයව පනවන්න යන්න එපා. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද බුදු දහමට තියෙනවා පින්වතුනි අධ්‍යාත්මික අර්ථ. බුදු දහමේ අද ඔබ දන්න අර්ථවලට වඩා ගුණාස ගොඩාක් වෙනස් අර්ථ තියෙනවා පින්වතුනි ඔය කියන ඔය වචනවලට. ලෞකික අර්ථයක් වෙනම තියෙනවා අධ්‍යාත්මික අර්ථයක් වෙනම තියෙනවා. ලෞකික අර්ථයේ විතරක් අරගෙන මේ නිවන් මඟ සකස් කරගන්න බැහැ. එහෙමනම් ඒකට පින්වතුනි ධර්මාබෝධයට පත් වෙච්ච තිරිසට තේරෙනවා මේ වචනේ තේරුම මේට වඩා පොඩ්ඩක් වෙනස්නේ. මේක ලෞකිකත්වයට බර වැඩි ඉන්නේ මේකේ තව අධ්‍යාත්මික අර්ථයක් තියෙනවනේ කියලා. ඒකට තමයි පින්වතුනි සිව්පිලි සිඹියාව කියලා කියන්නේ. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන සිව්පිලි සිඹියාවට පත් වෙගෙන එනවා පින්වතුනි මේ ඒ මාර්ගඵල ලාභී පිරිස. අරිහත්ත්වයේ සාක්ෂාත් කරගනිද්දී ඒ සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙනවා. ඉතින් ඒ කටයුතු සිද්ධ වෙන්නේ පින්වතුනි මේ මාර්ගයේ යද්දී. එහෙනම් දැන් වචන අරේ මේ තියෙනවා ඒ දේවල් හරි ආකාරව අසුර ගත්තොත් ඒ අය වචන වලින් මොනවද කියන්නේ කියලා හරි ආකාරව තේරුම් ගත්තොත් ඔන්න අපිට නිවන් මඟ පසක් කරගන්න ලේසියි. ඉතින් මේ දේවල් පින්වතුනි එකින් එක අපි ඉස්සරහට කතා කරගෙන යනවා. දැන් ඉතින් අද අපි මේ මුණ ගැහිච්ච කාරණාවක් තියෙනවා. මං එන්න පරක් වුණත් කමක් නෑ. ඔබ බොහොම විශ්වාසයෙන් යුතුව හිටියා කොහොම හරි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා හිතාගෙන. දැන් එහෙනම් පින්වතුනි මෙන්න මේ හේතුවට මේ මේලා මේ ආකාරයෙන් හේතු සකස් වුණේ මොකක්ම හරි දෙයක් අද දවසේ සිද්ධ වෙන්නේ. ආර්ය පිරිසක් එකට මුණ ගැහෙන්නේ පින්වතුනි මොකක්ම හරි මහා ආශ්චර්යමත් දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙමනම් මේ ආර්ය පිරිස කියලා කිව්වේ පින්වතුනි මේ සද්ධර්මයට ලැබීම සද්ධර්මයේ කතා කරන පිරිසට කියනවා පින්වතුනි ආර්ය පිරිස කියලා. අසුතවා පුතුක් ජනෝ කියලා කියනවා ධර්මයක් අහපු නැති හේයින් පොතු ජනිත කර කර ඉන්නවා. පොතු ජනිකෝ කියලා කිව්වේ ඒකයි. වැඩකට හරයකට නැති දේවල් ජනිත කර කර ඉන්න පිරිසට කියනවා පෝදු ජනික කියලා. සද්ධර්මයක් ශ්‍රවණය කළ නැති නිසා සංස්කෘත සංසේවනයක් ලැබිච්ච නැති නිසා මේ පිරිස පින්වතුනි පොදු ජනිත කර කර ඉන්නවා තාම. මහල් ගොඩ නැගිලි හදාගෙන තට්ටු පහේ හයේ දේවල් හදාගෙන දැසි දස්ස තියාගෙන වාහන හතර පහ අරගෙන ඉවරලා පොදු ජනිත කර කර ඉන්නවා. දන්නේම නැතුව මැරිලා මල පෙරේත වෙලා තුවාල කුණු කුලව ගන්න මට්ටමකට එන්නේ. අසූචි ගන්න මට්ටමකට හැදෙන්නේ. ඉන්න කාලේ නම් මහා උජාලයෙන් හිටියා උඩ පැන පැන මමයි මුදුන ලෝකෙට ලොක්ක මන් තමයි කියාගෙන හිතාගෙන හිටියා. මැරිලා ගියාට පස්සේ බිංගුදෙවි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දනං කියලා. තමන්ට තමන්වත් නැති වෙනවා කියලා මරණයට එනකොට එහෙනම් පුතෙක් ඒ මොකක් ගන්නද ධනෙ මොනව ගන්නද කියලා. ඔන්නෝ මේ මට්ටමට වැටිච්ච බොහෝ පිරිසක් පින්වතුනි අන්ත දුක් විඳිනවා මේ මේ මේ පෙරේත යෝනිවල ඉපදිලා. තිමා ඔබට පෙන්වලා දෙන්න ඔබත් යන දැන මොකද්ද කියලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා මේකේ මේ අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගත්තේ නැත්තම්. මේ මොහොතේ පටන් පින්වතුනි ඇත්ත ඇති හැටියෙන් කතා කරන්න පටන් ගන්න. ඔබ අපාගත වෙන්න නියමිත නම් ඔබ ඒක හොඳාකාරවම දැනගන්න. ඔබ අපාගත වෙන්න නියමිතයි. මම ඔප්පු කරලා පෙන්වන්නම් ඔබ අපාගත වෙන්න නියමිත බව. ඔබ සෝතාපන්නයි නම් ඔබ බේරිලා. එහෙනම් දැන් මේ සෝතාපන්න ඵලය කියන්න කලින් තමයි පින්වතුනි ඔබට පෙන්눔 කරලා දෙන්නේ ඔබ යන්න යන පාර මොකද්ද කියලා. එහෙනම් මේක ලේසි පහසු දෙයක් නෙමෙයි. අද මේ මෝඩ රැලක් එකතු වෙලා අපායේ හොමිකාරයෝ අපි සම කිය කිය මේ ලෝක සත්‍යයද මේ අපාය කියන එක බොහොම සුන්දර ගණන් බවට පත් කරන්න හදලා. පින්වතුනි මේ ළඟම තියෙන අපායකින් අවීති මහ නරකාදී යෝනි නැහැ. මේ ළඟම තියෙන අපායක දුක් විඳින නිර්සත්ත්වයන්ගේ හඬක් ඇහුණා නම් ඔබට රෙද්දේ බඩ යන ඔය කියන මිනිස්සුන්ට ඒ තරම් පින්වතුනි මහා දරුණු ගති තියෙන තැන නරකාදිය කියලා කියන්නේ. ඔබ හිතන්නවත් එපා පින්වතුනි දකින්න නෙමෙයි හිතන්නවත් එපා අඳුම තරමේ ඔය නරකාදිය කියන එක ගැන. ඒ තරම් මහා දරුණු ගති තියෙන තැනක් ඒක. ඔබ ඒකට යන්න නම් පින්වතුනි දැන් නියමිතයි. තිරිසන් යෝනියට යන්න නම් නියමිතේ. ඒකෙන් අත විඳින නැත්තම් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක නෙමෙයිද? ගත්ත ලෝන් එක ගෙවා ගන්න බැරි එකද පින්වතුනි ලොකුම ප්‍රශ්නේ ඔබට තියෙන? බලන්න අපේ මොලේ කොහෙද තියෙන්නේ කියලා. මම ඔබට දොස් නගනවා නෙමෙයි. මේ යථාර්ථය කතා කරගමු අපි. මම මේ මෙච්චර ඈතක ඉඳලා ආවේ ඔබට දොස් කියලා යන්න නෙමෙයි. යථාර්ථය තේරුම් කරලා දෙන්න. අපි හුරතල් වෙනවනේ පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයක් එක්ක. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔබගේ දරුවා මේ A level pass වෙච්ච නැති එක නෙමෙයි. අපි එච්චර මෝඩ වෙන්න හොඳ නැහැ. දරුවා A level පාස් වුණේ නැත්නම් දෙවෙනි පාර කරලා හරිය පාස් වෙයි. ඒත් නැත්නම් කාලා ඉඳලා ඉන්න මොනවාරි රස්සාවක් හොයාගන්න පුළුවන්. එහෙනම් ඕක නෙමෙයි ප්‍රශ්නේ. කෙනෙක් රස්සාවක් නැහැනේ මට කිය කිය දුක් වෙනවා. මේ ඊළඟ මොහොතේ මලා නම් කෙලීම සතර අපායයි. ඒකට ඒක ගැන දුක් වෙන තරම් ප්‍රඥාවක් නැහැ. සද්ධර්මයක් ඇහිලා නැහැ. අර පාරේ කුණු වෙලා යන කුණු බල්ලෝ දිහා පොඩ්ඩක් බලන්න ඔබ. ඔබට ඇස් තියෙනවනේ. ඒ බල්ලෝ දිහා දකිද්දී ඔබ කියනවා අනේ අපරාධේ කියලා. අපර අර්ධේ විතරක් බලලා හරියන්නේ නැහැ. ඕකේ පෙර අර්ධයක් බලන්න. ඔය බල්ල අද කුණු වෙලා යන මට්ටමට හොරි හැදිලා පස් වර පස්සක් ඇදෑදා පණුව හැලි හැලි යන මේ බල්ලට ඔය තත්ත්වේ උදා වුණේ ඇයි කියන එක ගැන පොඩ්ඩක් හිමසල බලන්න ධර්මානුකූල. ඔය ගතියෙන් ඔබ නිදහස් වුණාද කියලා බලන්න. ඔබගේ ගතිය නියතද කියලා බලන්න. ගතිය නියත නැත්නම් හිඟුතුනි ඔය බල්ලා ඉන්න තැනට ඔබටත් යන්න බොහොම ළඟයි. දෙලෙහිදි පහසු දෙයක් නෙමෙයිනේ හිඟුතුනි මේක. ඇයි මේක සීරියස්ලි ගන්න නැත්තේ? වෙන මොනවද පින්වදින ඔය ප්‍රශ්නෙත් එක්ක කැම්පේන් කරද්දි මොනවද තව ප්‍රශ්න තියෙන්නේ ඔබට? සල්ලි ටිකක් නැති එක මොකද්ද? හිඟා කාලා හරි පුළුවන් නේ ඉන්නේ. ඒත් මේ සසර ගමනේ අනාථයෙක් වෙන එක. අනාථයා වුණා නම් අනාථයමනේ පින්වදින මේ අනාථ නාථයන් වහන්සේගේ පිහිටක් ලැබෙනකල්, සරණක් ලැබෙනකල් පින්වදින මේ අනාථ සසර ගමනේ. කවද්ද අපි මේව තේරුම් ගන්නේ? මනුස්ස අද්භවයක් අපිට ලැබිලා තියෙනවා දැන්. තථාගතයන් වහන්සේ නමකගේ ලෝක පහළ වීම සිද්ධ වෙලා තියෙනවා. සද්ධර්මයක් ශ්‍රවණය වෙනවා නම් පින්වතුනි මොන විකාරයක්ද අපි මේ කර කර ඉන්නේ? ඔබ මට කියන්න ඔය කරුණු තුන එකට තියෙන කාලෙක දොස්තර කෙනෙක් වෙන එකද ලොකුම දේ? ඉංජිනේරුවෙක් වෙන එකද ලොකුම දේ? අපි ගිනිගෙඩි කාලේ ඉංජිනේරු වුණා. ගිනිගෙඩි ඕවා. අද නම් මට හඳාකාරවම තේරෙනවා මේ ඔක්කොම ගිනිගෙඩි. ලංකාවේ ඉන්න බැරුව ඉංගලන්තෙත් ගියා. බැලුවා ලෝකේ තියෙන සාරේ හොයන්න. අන්තිමට පින්වදින මේ ධර්ම අවබෝධයේ ක්‍රමක්‍රමයෙන් තව තව ධර්ම අවබෝධයට පත් වෙනකොට තේරුණා මගේ අම්මේ කොච්චර දුර ආවද මේ වැරදි පාරේ. මේ මිනිස්සු ගිනිගෙඩි දීලා දීලා දීලා මේ වැරදි පාරේ ආවා. අනේ මේ උත්මය මහා ශ්‍රේෂ්ඨයි. මේ උත්මය විඳින දුකක් නැහැ. දුක් වලින් 180ක් නිදහස්. අපි මොකද්ද කළේ? ගිනිගෙඩි කෑවා. මේ උත්මයන්ට ගිනිගෙඩි දුන්නේ නැහැ කවුරු හරි මේ පෙර සසලේ දිවිච්ච පිනකට. අපිට හම්බුණා ගිනිගෙඩි. අපි මොකද කළේ? උදේ 4ට නැගිටලා ඉස්කෝලේ යන්න පටන් ගත්තා. පන්තිය එක වෙන්න ඕනේ. ඇයි ඒව ගිනිගෙඩි? ඒ ගිනිගෙඩි කකා ගිනිගෙඩි කකා පින්වදෙනි ගිහිල්ලා විශ්වවිද්‍යාලවලත් ගිනිගෙඩි කාලා ඔය අන්තිමට උදා කරගත්ත දේ සල්ලිත් මහවිශාලෙට හොයලා කොහොමද කොහො සතුට? තාම පෙළෙනවනේ අපි. මම ඔය පෙළීම ඔබට පෙන්වලා දෙන්නම්. ඔබ තාම පෙළෙනවම ඔබ දන්නේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙනකල් පින්විතනි ඔබට මේ සසරෙන් යන්න හිතෙන්නේ නැහැ. ඒ දුක්ඛ ආර්ය සත්‍ය දේශනාව කරන්න තමයි මං ආවේ. ඔබගේ නිස්සරණය සිද්ධ වෙන්නේ නම් පින්විතනි ඔබට දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙන්න ඕනේ. නිකන් නිස්සරණය වෙන්න බෑ කාටවත්. ඉතින් මේක හොඳට තේරුම් අරගෙන අහන්න. අන්ත අසරණ වෙලක් අසරණ වෙලා තියෙන්නේ. අද ඔබට කියන්න පුළුවන් ඔබ මැරිලා සතර අපායට යන්නේ නැහැ කියලා. අද ඔබට කියන්න පුළුවන් ද පින්වදෙනි ඔබ මැරිලා අර කුණු බල්ලෙක් වෙන්නේ නැහැ කියලා. ඔබ දැකලා තියෙනවද පින්වදෙනි බෑ ඔය YouTube එකේ ඉන්න ගමන් කම්පියුටර් වල ඉන්න ළමයි කම්පියුටර් ඉන්න මහත්තුරු නෝනවරු YouTube එකේ ඉන්න ගමන් ගහන්න පින්වදෙනි wild life කියලා. මේ වනාන්තරයේ සිද්ධ වෙන දේවල් පොඩ්ඩක් ගහලා බලන්න. කොඩියෝ හිංගියෝ ටික පින්වදෙනි අර මූ එක්ක පස්සේ එලෝගෙන ගිහිල්ලා. ඔය මුවා දුවනකොට අපිට හරි සතුටක් දැනෙනවා. ආනේ අන්න පැන්න අරහෙන් පැන්න මෙහෙන් පැන්න. නමුත් ඔබට දැනෙනවද පින්වදෙනි ඔය මුවා දුවන්නේ මර බයෙන් කියලා? ඔබ නිගමනේ හිතන බලන්න පින්වදෙනි. මිනිමස් කන ම්ලේච්චයෝ ඉන්න තැනකින් ඔබ යන්නේ යනකොට ඔබට මොන තරම් පිළීමකින් පිළිනවද කියලා ඔබ. සමහර විට ගව් ගානක් ඈත ඒකුන් ඉන්නේ දන්නේත් නැහැ කොහෙ ඉන්න නැතුවත් ඇති. හැබැයි ඔබ ඒ පාරේ යන මොහොතක් නැහැර කොච්චර පිළිනවද කියලා හිතලා බලන්න. පෙලි පෙලි යන් කොයි මොහොතේ මාව මරයිද දන්නේ. දැන් හිතලා බලන්න පඳුරක් හෙරිලා මොකෙක් හරි එකෙක් එළියට පැන්නා. ඔබ දුවනවා ඌ පස්සෙන් එලවනවා කියලා. කැත්තක් අරගෙන කඩුවක් අරගෙන. ඔබට දැනෙන හැඟීම මොන වගේද කියලා බලන්න. ඕන් ඔය හැඟීම දාලා බලන්න සිංහදින අර කියපු මුවාට. පස්සෙන් එළවගෙන ගිහිල්ලා සිංහදින ඇඟට පැනලා මැරෙන්න කලින් ඇඟෙන් භාගයක් කාලා ඉවරයි. පන පිටින් මස් ඉර ඉරා කන්නේ. ඔබ මේ තත්ත්වෙන් නිදහස් වුණාද? ඔය තත්ත්වෙන් ඔබට නිදහස් වෙන්න උවමනාවක් නැත්නම් සිංහදින ඔබට මොකක් තියෙන අයිතිය මේ තථාගතයන් වහන්සේට සාස්ත්‍රු යන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න. ඔබ ඔය වඳින්නේ අන්‍ය කාගේ හරි ශාස්ත්‍රු කෙනෙකුට නෙවෙයි වඳින්නේ. ඔබ ශාස්ත්‍රු කරගෙන නැන්නේ. තමන්ගේ අම්මගේ තාත්තගේ අම්මගේ ආතගේ සීයාගේ කාගේ හරි ඔය එහා වෙන නැත්ත පනත්ත කිරි කෑ මුත්ත ආදිවාසීන් ඔය ඉන්නේ මහා එහා කෙනෙක් ඒ වනේ ඔය කරන්නේ. ආන් ඒ කෙනා ආර්යෙක් වෙන්නේ නැති මාර්ගඵලලාභියෙක් වෙන්නේ නැති. අන්න ඒ කෙනාට ඒ උත්තමයාට ගුරු වෙච්ච ඒ ගුරුවරයාට නේ අද ඔබ වඳින්නේ නැත්තා. ඔබට ගුරු වෙලා නැහැ. එහෙනම් පින්වතුනි අපි අද මේ හරි බෞද්ධත්වයේ උදා කරගමු. හරි බෞද්ධත්වයේ උදා කරගෙන පින්වතුනි මේ තියෙන ප්‍රශ්නට උත්තරයක් ගමු. ඔබට දැනෙන්න ඕනේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔය කුණු බල්ලේ දකිද්දි මගේ ඇඟ ගැහිලා යනවා. මයිල් කෙලින් එලා යනවා. ඒ වගේම අප්‍රමාණ ප්‍රීතියක් හටගන්නවා. තථාගතයන් වහන්සේ මට පිහිට වුණා කියලා. හැබැයි අර වින් දුක් විඳින සත්‍යය දැක්කහම පින්වතුනි ආයි ගොඩ දාන්න බෑනේ. ඒගොන්ට කියන්න වෙන්නේ උඹ මට කලින් හම්බුණා නම් පිට වෙන්න තිබුණා. දැන් ඉතින් දින දෙකක් කාලා ඵලයක්. මොනව කරන්නද? කට්ටි පැන්නනේ. බේර ගන්න තියෙන්නේ පිංගොතනේ මෙතනයි මෙතනයි අතර විතරයි. මේ පොඩි කාලයක් තියෙන්නේ. ඔබට 7 අවුරුදු වියේ ඉඳලා 60 අවුරුදු විය වෙනකන් හරි එහෙම ජීවිත කාලයක් තියෙනවා නම් සිහියෙන් ඉන්න බුද්ධියෙන් ඉන්න පුළුවන්. ඔන්න ඔය කාලේ විතරයි පිංගුතනි මේ මුළු සසරම ගොඩදා ගන්න පුළුවන්. කරුම එක මහද ඔය අවුරුදු 60 මුදලාලයට කඹරනවා අපේ තරුණ තරුණිය. තුට්ටු දෙකක් හොයා ගන්න මුදලාලයට කඹරනවා. අවුරුදු 60 විතර පයින්කොට මුදලාල්ල කියනවා දැන් ඵලයන් එළියට ඉතින් උඹලට කීයක් හරි දෙන්නම් ජීවත් වෙන්න. එතකොට මොකද වෙන්නේ? නිකන් ඉන්න වැරුව පන්සල් වල ලගිනවා ගිහිල්ලා. ඕක නේද පිංගුතනි මේ සම්බුද්ධ සාසනයක් තියෙන්නේ. අමනාපයකට කියනව නෙමෙයි. ඒ අයගේ වැරදක් කියනව නෙමෙයි. ඉතින් ඒ අය ඒ தத்துவයක් අද උදා වෙලා තියෙනවා නම් පින්විතනි ඇයි මේ තරුණ තරුණියෝ ඒකම කරන්නේ? ඇයි ඔබට නිවන් මඟ පසක් කරගන්න බැරි? මේ අද්දවේ මිදිල යන්න බැරි? මේ අද්දවේදී මේක කරගන්න බැරි? ඔබ දන්නවද පින්විතනි බුදු කෙනෙක් ලෝකේ පහළ වීම කොච්චර දුර්ලභද කියලා? මේව අපිට තේරෙන්න ඕනේ. ඔබ දන්නවද මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට මේ අද අපිට හම් වෙලා තියෙන chance එක කොච්චරයිද කියලා? අපේ තථාගතයන් වහන්සේගේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට පැතිරෙනවා. කෝටි ලක්ෂයකටම සක්වලවල් කෝටි ලක්ෂයකටම එක බුදුවරයෙක් ඉපදිලා තියෙනවා. අන්නේ බුදුවරයා අපේ මේ මඟුල් සක්වලේ ජන්මුද්දීපේ ඉපදිලා ඉන්නේ. ජන්මුද්දීපේ කියලා කිව්වෙ පින්වදනේ පෘථුවියට. පෘථුවියට කියන මේ පෘථුවියට අධිපතියට කියනවා පින්වදනි සක්විති රජුරෝ කියලා. තථාගතයන් වහන්සේ සක්විති රජුවන්ට ජන්බුද්වීපේශ්වර කියන නමින් ආමන්ත්‍රණය කරනවා. එහෙනම් ජන්බුද්වීපය කියලා කියන්නේ මේ මහා පෘථුවියට. නයිජීරියාවත් ජන්බුද්වීපේ තමයි තියෙන්නේ. එහෙනම් මේ ජන්බුද්වීපේ උප්පත්ති ලැබල ඉන්නේ ඔබ. දැන් එහෙනම් මොන තරම් ආශ්චර්යමත් දෙයක් සිද්ධ වෙලාද බලන්න. අර කෝටි ලක්ෂයක් සක්වල ඉඳලාම අද මෙතනටම ඇවිදලා ඉන්නවනේ ඔබ. ඔබ ඉපදින වෙලාවේ පින්වතුනි සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තියෙනවා. මේ කල්ප 91ටම පින්වතුනි බුදුවරු 7 9යි ලෝකේ පහළ වෙලා තියෙන්නේ. කල්ප 91කටම බුදුවරු 7 9යි ලෝකේ පහළ වෙලා තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඒ 7 9න් පින්වතුනි 4 නමක්ම මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච උත්තමයෝ. එහෙනම් කල්ප 90කටම පහළ වෙලා තියෙන්නේ බුදුවරු 3 9යි. එහෙනම් දැන් මේ අවස්ථාව ඇයි පින්වතුනි ඔබට හිතෙන්නේ සල්ලි කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න හොඳ කාලේ කියලා? බලන්න මොන තරම් මුලාවකින් ඔලුව වැහිලාද කියලා. ඇයි ඔබට හිතෙන්නේ මේ අවස්ථාවේ මම මුදුන වෙලා ඉන්න ඕනේ, මේ සමාජේ මම ලොක්ක වෙලා ඉන්න ඕනේ කියලා හිතෙන්නේ ඇයි? මේ පුංචි කාලයක්නේ තියෙන්නේ. බුද්ධ ශාසනයේ තව කාලයක් තියෙයි, නමුත් ඔබට කාලයක් නැහැනේ. මේකෙන් මැරලා ගිහිල්ලා මොකා වේද කියලා කොහොමද දන්නේ? ඒක නිසා පින්වතුනි මේ අද්දවේදී ගති නියත කරගන්න අඩුම තරමේ නියත වූ සම්බෝධි පරායනය කරගන්න, සෝතාපන්න ඵලය සකස් කරගන්න, කොහොම හරි බණහල බණහල බණහල ඒක කරන හැටි කියලා දෙන්න. අද පටන් මේ කියන විදියට බණහන්න, නිකම් බණහන්න එපා. ආවට ගියාට බණහල. ඊට පස්සේ කියනවා, කියන විනෝදයක් තේරෙන්නේ නෑනේ. අපේ මේ උත්තමයන් වහන්සේලාට දොස් නගන. එහෙම හරියන්නේ නෑ. අහන විදිහක් තියෙනවා පින්වතුනි. තථාගත ධර්මයේ ධර්මයක් ශ්‍රවණය කරද්දී ඒක මේ ඉස්කෝලේ ටීචර් කියන විදිහට අහලා හරියන්නේ නෑ. ඉස්කෝලේ ටීචර් කෙනෙක් දේශනාවක් කරනකොට ඒක අහගෙන ඉන්නවා වගේ නෙමෙයි පින්වතුනි. සෝතාපන්න වීම නිසා ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ කරන ක්‍රම වේදී මම කියලා දෙන්නම් ඔබට. අද පටන් ඒ විදිහට ශ්‍රවණය කරන්න ඕන කෙනෙක්ගේ ධර්මයේ. මම ඔබට කියලා නැහැනේ මගේ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි කියලා. හැබැයි සිවුරු පොටවල් වල එල්ලීලා ඉන්න එපා. අපි අහවල් හාමුදුරන්ගේ, අපි අහවල් හාමුදුරන්ගේ, අපි අහවල් දේශකයාගේ ඔය මට්ටමට යන්න එපා. පින්වතුනි නිවන් දැකලා හමාරයි. ගමේ පන්සලේ හාමුදුරුවෝ මහා සාර ධර්මයක් දේශනා කරනවා. නමුත් අපි අහවල් හාමුදුරන්ගේ අපි ඕව අහන්නේ. ඔන්න ඔය මූඩ ගති තියෙනවා සමහර පිරිස. ඉතින් මොන්ඩිසෝරි ගියේ කා තාමත් මොන්ඩිසෝරි අනිත්යෙන් එලෙවලුත් කරනවා දැන්. හැබැයි අර අය තාම මොන්ඩිසෝරියයි. අපි අහවල් හාමුදුරුවෝ අපි යන්නේ. එහෙම කරගන්න එපා. මේ යතිවරයෝ මහා සාර සද්ධර්මයක් දන්නවා. ඒ උත්තමයන් වහන්සේලාගේ මේ දේවල් අහන්නේ නේ අපි. අසා දැනගන්න. පන්සලට ගිහිල්ලා තේමිල නෙමෙයි නියහන්න ඕනේ. පන්සල් ගිහිලේ මහා උත්තමයන්ගෙන් අහන්න පිංගතනි. ඔබට නොහැටෙන්න වැටහිලා නැති දහම් කාරණාවක් තියෙනවනම් අහන්න. උන්වහන්සේ ත්‍රිපිටකයත් අරගෙන ඇවිල්ලා මහා සාර දහම් සාකච්ඡාවක් වෙයි ඔබ දෙදෙන අතර. දෙදෙනාම මාර්ගඵල ලබනවානේ. දෙදෙනාටම මහා සෙතක් නිසලසෙන්නේ. ඒක අහගෙන හිටියොත් පිංගතනි රුක්ෂ දේවතාවරු ඒ අයටත් පුළුවන් සෝතාපන්න ඵලයේ පිහිටත්. මෙන්න මේ දේවල් මෙන්න වග බලා ගන්න. බොරුවට ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි කියලා ත්‍රිවිල් පිටිපස්සේ ගහන්න එපා. ඒක පිටිපස්සේ ගහගෙන ත්‍රිවිල් එකේ කසිප්පු අදින කාලයක් නෙමේක. ඒක කරන්න එපා. ඇත්ත ඇටි සැටියෙන් දකින්න ආත්ම වංචාව කරන්න එපා. පිටින් සම්බුද්ධ ශාසනයක් නැගෙන වෙලාවේ ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න. ඔන්න එනම් මම ඔබට දැන් කියනවා ඔක්කොට විසල මම ඔබට පෙන්නනවා දැන් ඔබ හතර පායට යන්න ඉන්නේ කියලා. අමනාප වෙන්නේ නැහැ නේද? මේ ගති ඔබට නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා මේ කියන දෙයට. මට මෙතන ඉන්න අයගෙන් කියන්න පින්වතුනි, උප්පත්තියේ ඉඳලා අද මේ දක්වා කිසිම සතෙක් ඝාතනය කළේ නැහැ කියලා අත උස්සන්න පුළුවන් කියන්නේ. එක මතක්වත් තේින්නේ නැහැ. මටවත් උස්ස ගන්න බෑ. මාත් මරලා ඉඳින ඕනේ තරම්. සත්තු මැරුවට පස්සේ කොහේ උපදිනවා කියලාද බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. කතා කරන්න. සතර අපායේ. එහෙනම් දැන් ඔබ කියනවාද ඔබ සතර අපායේ නිදහස් කියලා? අනිවාර්යෙන් යනවා කියලා එකක් නැහැ. සතර අපායේ නිදහස්ද? නැහැ. අද මේ දක්වා පුංචියට හොරකමක් නොකරපු කෙනෙක් ඉන්නවද පිංගද? එහෙම කාවත් හොයාගන්න බෑ. බැංකු කඩපු අය මේ බැංකු කඩපු නැති කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. අන්න උසයි ඔක්කොම. ඒකටද හොරකම කියන්නේ? පික්කුප පිට්පොකට් ගහපු නැති අය අත උස්සන්න කිව්වොත් ඒක කරයි. පින්වතුනි මිනිස්සේ පිට්පොකට් ගහනවා ඒ ඒ ඒ පර්ස් එකේ තියනවා රුපියල් 100ක්. ඒකයි ඒ පිට්පොකට් ගහලා ඒ රුපියල් 100 ගන්නවා. ඔබ පැය 8 රස්සාවට ගිහිල්ලා පැය 6ක් රස්සාව කරලා පැය 2ක් අයිස් ගහනවා. පැයකට පවුන්ස් රුපියල් 100ක් ගෙවනවා නම් ඔය දෙන්නගෙන් ලොකු හොරා කවුද? 100 හොරකම් කරපු එකාද 200 හොරකම් කරපු එකාද? 200 හොරකම් කරපු එකා. එහෙනම් පින්වතුනි හොරු ඉන්නේ ලංකාවේ වැඩි හරියක් නැයි කියලා කියනවා. දවල්ට කන්න එකව එකයි දෙන්නේ. හැබැයි ගිහින් දෙන්නේ අවස් දෙකකට පස්සේ තෑ දෙහිකට පස්සේ. එනම් තෑක් හොරකම් කළාද නැද්ද? තමන්ගේ ෆෝන් එක තියෙද්දි ගෙදරට කෝල් කරලා තියෙනවද? මේ කවදාවත් ඔබගේ ෆෝන් එකෙන් කෝල් කරලා තියෙනවද බලන්න ගෙදරට? ඔෆිස් එකේ ඉඳද්දි. ඔෆිස් එකේ ඉඳද්දි හැම තිස්සෙම කෝල් ගන්න මොන ෆෝන් එකෙන්ද? ඔෆිස් ෆෝන් එකෙන්. දැන් හොරකමක් නෙමෙයිද ඒ කරන්නේ? ඔබ නම් අයිතිකාරයා පින්වතුනි. ඔබගේ පපුවට ගිනි ඇවිල්ලේ නැද්ද? අනේ මගේ සේවකයෝ මට තියෙන ලාභේ නේද මේ හූර හූර ගන්න කියන්නේ. නිගමනේ ඉතන බලන්න. එහෙනම් හොර කන්න කරපු අය කොහෙද ඉන්නේ? අසාධාරණකම් කරන නොකරන අය කොහෙද ඉන්නේ පින්වත? එහෙමනම් දැන් හොරකම් කළා නම් අපේ මේ මහ යතිවරයන් වහන්සේලා දන්නවා පින්වතුනි, උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් පරාජික වෙනව හොරකම් කළොත්. ඒ තරම් මහ දරුණු පාප කර්මයක් ගන්නේ බුදුහාමුදුරුවෝ හොරකම කියන එක දාලා තියෙන්නේ. එහෙනම් දැන් හිතලා බලන්න. එහෙනම් දැන් කාටරි කියන්න පුළුවන්ද පින්වතුනි මම මැරිලා දිව්‍ය ලෝකයයි කියලා? කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි ගොඩාක් පින් කරලා තියෙනවනේ කියලා. තථාගතයන් වහන්සේ කොතනකවත් කියලා නැහැ පින්වතුනි පින් කළාම දිව්‍ය ලෝකේ යනවා කියලා. කොතනකවත් කියලා නැහැ පව් කළාම අපාය යනවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ යමෙක් කරපු පිනක් පරිසම් දුන්නොත් ඒ පින පරිසම් දීම නිසා දිව්‍ය ලෝකේ යනවා. පවක් පරිසම් දුන්නොත් පව පරිසම් දීම නිසා අපාය යනවා. නිගණ්ඨනාත පුත්ත තමයි කිව්වේ උඹලා පව් කළා තියෙනවා නම් ඒ කාන්තේම උඹලා අපාගත වෙන්න ඕනේ. උඹලා පින් කළා තියෙනවා නම් උඹලා ඒ කාන්තේම දිව්‍ය ලෝකේ යන්න ඕනේ. ඒ නිගණ්ඨනාත පුත්තගේ දහම. එහෙනම් පින්විතින් දැන් ඔබ පින් 100ක් කළා තියෙනවා, එක පාක් කළා තියෙනවා. අපාය යාමට සම්භාවිතාවක් නැද්ද? තියෙනවා. ඉතින් සතර අපාය කියලා කියන්නේ මහා දරුණු ගති තියෙන තැනක් නම් පින්විතින් ඔබ වේවුලල යන්න ඕනේ නැද්ද? මම උදාහරණයකින් කියන්නම්. ඔබ හැමෝම දන්නව නේද පින්විතින් තුවක්කුවක් තියෙන රිවෝල්වර් එක කියලා. රිවෝල්වරේ කියලා කියන්නේ අපි. ඒකේ තියෙනවා මැද්දේ හිල් ටිකක්, ওই හිල් වලට උණ්ඩ දාලා ඒක ඇතුළට දාලා වෙඩි තියන්න තියෙනවා. උණ්ඩ 10ක් දාන්න පුළුවන් හිල් 10ක් තියෙන රිවෝල්වර් එකට මම එක උණ්ඩයක් දාලා කරකෝල ඇතුළට දාලා දෙනවා ඔබට වෙඩි තියාගන්න කියලා. ඔබ වෙඩි තියාගන්නවද? වෙඩි තියාගන්නවද? නැහැ. ඇයි ඒ? එක ඒ උණ්ඩේ හරියට සෙට් වුණොත් එහෙම ඔබ මැරෙන හින්දා නේද පිංගත? ඔබට ඒකට මොලේ තියෙනව නේද? එහෙනම් පිංගුදින මේ මහ කුණු සතර පායෙන් මිදෙන්න මොලයක් නැත්ටි ඇයි මෙච්චර කල්? මං ඕක 100ක් කරන්න. හිල් 100ක් තියෙනවා, එක උණ්ඩයක් දාලා දෙනවා කරකෝල වෙඩි තියාගන්න කියලා. ඔබ වෙඩි තියාගන්නවද? ඒත් නෑ නේද? එහෙනම් පිංගුදින ඔබ කරපු පිං ගැන හිත හිත ඉන්න පිංගුදින එක පවක් හරි කරලා තියෙනවා නම් ඕක පරිසම් දුන්නොත් මහ කුණු අපායනේ. එහෙනම් දැන් පුළුවන් පිංගුදින අපායෙන් ගැලවෙන්න පිං කරලා? මේ කියන්නේ පින් කරන්න එපා කියලා නෙමෙයි. මා වික්ඛවේ පුඤ්ඤානම් බාහිත සුඛංසේ තම් වික්ඛවේ අදිවචනම් පුඤ්ඤන්ති. මහණෙනි පිනට විය වෙන්න එපා. සුඛයට කියන තවත් නමක් තමයි පින කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ පිනට ගරහල නැහැ කොහෙවත්. සුමනාවනි දන් දී යුතු මේ පින්කල යුතු මේ. දෙවිවන්ටත් මිනිස් වූවන්ටත් ශ්‍රමණව නිවන් දකින තෙක් මේ පින මහෝපකාරී වන්නේ. සුමනා සූත්‍රේ සුමනා සිටුවට කියන්නේ. එහෙනම් පින් කරන්න එපා කියලා කොහෙවත් කියලා නැහැ බුදුහන්තු. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි ඔබ පින් කරලා ඒ කරපු පිනක් නිසා ඔබට පුළුවන් ද සතර අපායෙන් නිදහස් වෙන්න කියලා. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් සතර අපායෙන් නිදහස් වෙන නම් පින්වතුනි එකම එක ක්‍රමවේදයයි තියෙන්නේ, ඒක තමයි සෝතාපන්න ඵලය. සෝතාපන්න ඵලය ලැබුවේ නැත්නම් පින්වතුනි ඔබ සියලු දෙනා වැසිගිලි හොදන කෙනාගේ ඉඳලා ජනාධිපතිවරයා දක්වා ඕනෑම කෙනෙක් ගත්තොත් ඔය ඕනෑම කෙනෙක් පින්වතුනි සතර අපායට ලැඹුරු වෙලා තියෙනවා. සෝතාපන්න ඵලය ලැබුණත් ලබන කල්. එහෙනම් දැම්මට ඔබ කියන්නේ ඔබගේ මුළු ජීවිත කාලෙම කැප කරන්න ඕනේ මොකටද කියන්නේ? සෝතාපන්න වෙන්න නේද හත් දෙයියනේ. ඇයි ඕක තේරෙන්නේ නැත්තේ? තූත්තු ගුඩිය හරි කමන්නේ බණ තියෙනවා නම් ඒවට ගිහිල්ලා කොහොම හරි සෝතාපන්න ඵලයේ මේ පිහිටව ගන්න ඕනේ කියලා අද අදිස්ථාන කරගන්න. මේ ලෝකෙට පුණු පෙරේතියෝ බිහි කරන්න එපා. පිළිකා රෝහලේ බණ කියනකොට පින්වදෙනි සමාධිගතව පේනේව දැක්කහනොත් ඔබට හිතා ගන්න බෑ ඒවා. ඒවෑම ඉඳලා ඒවෑම මැරිලා ගිය පිරිස් අර තුවාල පුණු වලට කට දීලා ශ්‍රාස් ගාලා අදිනව අර හැරෝපාර. හිතා ගන්න පුළුවන්. ඔබගේ උරුමය ඔය තියෙන්නේ. ඒකයි පින්වදෙනි කියන්නේ. පරිස්සම් වෙන්න මේකෙන්. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඔබට තියෙන ප්‍රශ්නේ සතර අපායට යන එක මේ වෙලාවේ. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් ගන්න. මේ මහ යතිවරයන් වහන්සේලාගෙන් උත්තරය ඔබට දෙයි. ඔබ මේ தත්ත්වේ උදා කර ගන්න හදන්න. ඒ උදෙසා තමයි පින්වදිනි මහා ආරාම ඉදි කරන්නේ. තරුණ තරුණියන් දැවිදිලා පැවිදි වෙන්නේ. පැවිදිලා මහ රහත් පදවිය ලබන්න. ඒකට අවශ්‍ය සියලු ප්‍රත්‍ය පහතුකම් සපයන්නේ. ඉතින් මේවා තේරුම් ගන්න. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව තේරෙනවා පින්වතුනි, ඔබ අවදානමක ඉන්නේ. ඕක තේරුම් නැත්නම් වැඩක් නැහැනේ. බණටි ගහන්නේ නැහැනේ කවුරු. මොකද අපිට හේතුවක් තියෙන්නේ පෑ පින්වතුනි සෝතාපන්න වෙන්න. බුදුහාමුදුරුවෝ නියමිතට ගත්ත පස් ටිකක් තේරුම් ගන්න. නියමිතේ තියෙන්නේ සුගතිගාමී විතරයි. මහ පොළොවේ තියෙන්නේ දුගතිගාමී වෙන පිරිස්. මේ 31 ලෝක ධාතුවේ පින්වතුනි දුගතිගාමී ලෝක තියෙන්නේ හතරයි. 27ක්ම තියෙන්නේ සුගතිගාමී ලෝක. එහෙනම් සුගති ලෝක 27ම තියෙන්නේ මේ නියපොත්ත උඩ තියෙන පස් ටිකේ. මහ පොළොවේ වැලිකඩ ගානට තියෙන පින්වතුනි සතර අපායට යන සත්තු. දැන් ඔබ හිතනවාද පින්වතුනි ඔබ මේ නියපොත්ත උඩ ඉන්නේ කියලා? ඔබට අභිමානයෙන් කියන්න පුළුවන් ඔබ මේ නියපොත්ත උඩ ඉන්නේ කියලා. සුගති ලෝක 27ට යන්න ඉන්නේ කියලා. එහෙමත් හිතෙනවා නම් මම මේකෙන් තව ටිකක් තේරුම් කරලා දෙන්න. මේ සුගති ලෝක 27ක පස් මේ උඩ මේ නියපොත්ත උඩ තියෙන්නේ. එහෙනම් මේක 27කට බෙදලා 20ක් අයින් කරන්න වෙනවා. මොකද 20ක් තියෙන්නේ පින්වතුනි ධානලාභීන්ට යන්න ඔබට යන්න පුළුවන් තැන නෙමෙයි. ධාන උපදෝ ගත්තොත් ඔබට යන්න පුළුවන් නැත්නම් ධානලාභීන්ට යන්න තියෙන තැන. එහෙනම් 20ක්ම අයින් කළා දාන දැන් කීයද ඉතුරු? 7යි. දැන් කී ඔබ විශ්වාස කරනවද ඔබ මේකේ ඉන්නේ කියලා? බලන්න පින්වතුනි මෙච්චර දෙයක් මේ වෙලා තියෙද්දි අපි මොනවද මේ කරන්නේ කියලා. එහෙමනම් දැන් හිත පිහිටවගෙන මේක අහගන්න. තථාගතයන් වහන්සේගේ දේවේ සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා අනිච්චං කයත් දේන දුක්ඛං භයත් දේන අනත්තං අසාර කට්ඨේ නන්ති. ඔය දුක්ඛං භයත් දේන කියලා කියන්නේ භය කියලා කියන්නේ පිටුදෙනි භවයට අය වෙනවට. බ කියලා කියනවා බිහිවීමට. එහෙනම් යම් බිහිවීමකට අය වුණා නම් අන්න ඒක තමයි පිටුදෙනි මහ දුක. ඔය ටික හොඳ ආකාරව මම තේරුම් කරලා දෙන්නම් දැන්. ඒ තේරුම් කරන්නට කලින් බණ ටික අහන විදිහ හොඳට අල්ල ගන්න. තථාගතයන් වහන්සේගේ ධර්මයේ අතක්කා වචරයි. අතක්කා වචරයි කියලා කියන්නේ සිංහතනි තර්ක කරන්න එපා කියන එක නෙමෙයි. ධර්මයේ දන්නේ නැති අය කියනවා මේ ධර්මයේ තර්ක කරන්න එපා කියලා. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ධර්මයේ තර්ක කළා වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. එහෙනම් ඒකෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔබ ධර්මයේ මක් කරයි කියලා තර්ක කරයි කියලා. එහෙනම් පිටින් හැබැයි ධර්මයේ තර්ක කරන්නේ අනිත් අයත් එක්ක නෙමෙයි. ධර්මයේ තර්ක කරන්නේ තමන් එක්ක. තමන් තමන්ට ධර්මයේ දදා තර්ක කර කර තර්ක කර කර බලන්න පිටින් මේ න්‍යාය ධර්මයේකින් එකට ගැළපෙනවාද කියලා. එහෙනම් දැන් මේ මොහොතේදී ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී පිටින් ධර්මයේ පුළුවන් තරම් තර්ක කරන්න මේ එකින් එක කරුණු කාරණා ගැළපෙනවද කියලා. ඔන්න ඕක තමයි පළවෙනි මේක. ඔයිට කලින් හැබැයි බොහොම සිහිබුද්ධියෙන් ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. තව ටිකකින් මෙතනින් කවුරු හරි කෙනෙක් මෙහෙම අත මෙහෙම වැනුවොත් එහෙම ඔක්කොම ටික එක දිහා බැලුවොත් එහෙම ඔබගේ සමාධිය කඩලා යනවා. ඒකයි සිංහතුනි සතාගතයන් වහන්සේ භාවනා කරන්නට කලින් පොජ්ජංග ධර්මයන් භාවනා කරන්න කලින් ඉන්ද්‍රිය සංවරයේ පනවලා තියෙන්නේ. ඉතින් අද ඔය මොකුත් නැතුව ගිහලා හොර ගාලා භාවනා කරනවනේ පිරිස්. මේ බලමු කොච්චරයි දුර නිවන් දකිද්ද කියලා. ඉන්ද්‍රිය සංවරය කළා තිබ්බනම් පින්වතුනි මෙහි අතපය කොහේ හෙල්ලුණත් ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන ඔබට ඒව වැඩක් නැහැ. සියලු ඉන්ද්‍රියන් පිළිබඳ මන සංවර කරගෙන ඉන්නේ ඔබ. තියවසින් පසුවට කතා කරමු මේ සාර ගැඹුරු ධර්ම. ඒක බොහොම සරලව විග්‍රහ කරලා දෙන්න. ඔබ ඔය ඔය අන්තර්ජාලයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් මේවා ඉතින් අහලා ඇති මේ වෙනකොට. CD පඩව CD 4 වෙනි CD එකේ එහෙම බොහොම සාර ගැඹුරු ධර්මයක් තියෙනවා. තියව ශ්‍රවණය කරලා ඇති. ඉතින් කොහොම හරි බින්දුතුනි එහෙනම් පළවෙනිම කාරණාව කිව්වේ මොකද්ද? මේ ධර්මයේ තර්ක කරන්න. පුළුවන් තරම් තර්ක කරන්න. දෙවෙනි කාරණාව තමයි බින්දුතුනි මේ තර්ක කරන ධර්මයේ තමන්ගේ ජීවිතයට දාගන්න. තමන්ගේ ජීවිතයට දදා බලන්න බින්දුතුනි මේ දේවල් ඇත්තද කියලා. තමන් තුලින් දකින්න නිසා සෝවාක්කාද මේ සඳහන් කියලා කිව්වට නිකං කට වදනේ විතරක් මේක ගන්න යන්න එපා. මේ ධර්මය තර්ක කරගන්න ධර්මයේ තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාන්න. අන්න එතකොට තමයි පින්වතුනි අහපු ධර්මය අහපු නිසා විශ්වාසයක් හටගන්නවා. ජීවිතේට දාලා බලන නිසා ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔන්න ඔය කරුණු දෙක තමයි සිද්ධ වෙන්නේ. මම ඔප්පු කරලා පෙන්නන්නම් පින්වතුනි කොච්චර ධර්මයේ ඇහුවත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැති බව. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ සිංහලෙන්නේ ප්‍රත්‍යය ශේමෙනවා කියන්නේ. එහෙනම් ප්‍රත්‍යය මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍යය. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යය ශේමෙන්න ඕනේ ඔය හැම කරුණක් උදෙසා. අවිද්‍යාව කියලා කියන්නේ සිංහලෙන් නොදැනීම. ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැතිනම්. මම ඔබට උදාහරණකින් දෙන්නම්. ඔබගේ හොඳ යාළුවෙක් ඇවිල්ලා කියනවා ඔබගේ අල්ලපු ගෙදර ඉන්න මහත්තයා පිට් පොකට් කාරයෙක් කියලා. දැන් යාළුවා කියපු නිසා ඔබ තුල විශ්වාසයක් ජනිත වුණා. දැන් ඔබ ඉන්නේ මහා විශ්වාසකෙන්. විශ්වාසයක් ජනිත වුණා. හැබැයි ඔබට තාම කුකුසක් තියෙනවා මේ ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැහැ. මූ කියන එක ඉතින් ඇත්ත දන්නේත් නැහැ. තරහට කියනවද දන්නේත් නැහැ. එහෙනම් තාම මේක ඔබට ප්‍රත්‍යක්ෂ නැහැ. තාම මේ පිළිබඳ 100%ක් ඔබ දැනීමටපත් උනේ නැහැ. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍ය තාම ඔබට තියෙනවා. තවත් යාළුවෙක් ඇවිදින්නලා කියනවා මාත් දැක්ක බං මේ මෙහෙමයි මේක පිට් පොකට් කාර්යය. ඒත් පින්වතුනි ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවාද මේක? නැහැ. මොකද්ද උනේ? විශ්වාසයක් වෙනවද? වැඩි වෙනවා. විශ්වාසයේ වැඩි වීම කියන එක ප්‍රත්‍යක්ෂ වීම නෙමෙයි. විශ්වාසයේ වැඩි වුණා ප්‍රත්‍යක්ෂ උනේ නැහැ. ඔබගේ විරිඳත් ඇවිල්ලා කියනවා මමත් දැක්කානේ ඔක පිට් පොකට් ගහන්න. ඒත් විශ්වාසයේ වැඩි වෙනවා මිසක් එක බින්දු මාත්‍රයක්වත් ප්‍රත්‍යක්ෂ උනේ නැහැ. දවසක් ඔබ වැඩ ඇරිලා ගෙදරින්දි ඔබගේ ඇස් දෙකටම දකින්න මේක ෆිට් පොකට් ගහලා. ආන්න ඔබ දකින්න වෙලාවේ පින්වතුනි ඔබගේ ජීවිතේට අත්දැකීමක් තියෙනවා. අන්නේ අත්දැකීමල අර ගත්ත විශ්වාසයෙන් ගත්ත දේවල් ටික දැම්මා. දාපු ගමන් මොකද උනේ? මෙච්චර කල් තිබිච්ච අර අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය වෙලා ගියා. දැන් ඔබ විශ්වාසයෙන්ද අදහන්නේ? දැන් ඔබ ඒක ෆිට් පොකට් ගහන බව දන්නේ විරිඳ කියපු හින්දාද? යා පළවෙනි යාළුවා කියපු හින්දාද? දෙවෙනි යාළුවා කියපෙ හින්දාද? පොතේ එන හින්දාද? ඔය එකක් හින්දාවත් නෙමෙයි ඔබට ප්‍රත්‍යක්ෂ වුණා. එහෙනම් මෙන්න මේ ක්‍රමවේදයට තමයි පිටුදෙන සත්‍ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඔහේ අහන්නම් වාලේ ඇහුවට වැඩක් නැහැ. කොච්චර සත්‍ධර්මයේ ඇහුවත් සිහියෙන් ඉඳගෙන වෙන්නේ එකම එක දෙයයි විශ්වාසයේ ගොඩ නැගෙනවා විතරයි. ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන නම් ජීවිත අත්දැකීම් වලට දාලා බලන්න. ඒක නිසා තමයි නෙయ్య පුද්ගලයන්ට ධර්මය අවබෝධ කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ උපමා උපමේය සහිතව නිරුක්ති පද හදලා ඒ නිරුක්ති සහිතව අර්ථ සහිතව මේක විග්‍රහ කරන්න කියලා. අන්න එතකොට තමයි කියලා නෙయ్య පුද්ගලයන්ට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මොකද එතකොට ඒ ආයත පුළුවන් ඉක්මනටම තමන්ගේ තියෙන ජීවිත අත්දැකීම් වලට මේවා දාගන්න උදාහරණ උපමා උපමේය ගත්තා. එහෙනම් උදාහරණ උපමා උපමේය 100ක් අරගෙන ඔබට මේ ධර්ම කතා කරන්නම් මම. ඒ කතා කරන හැම මොහොතකම පිංගුතුනි මේ දේවල් තමන්ගේ ජීවිත අත්දැකීම් තුළින් දකින්න. මොකද මේ මනුස්සයෙන්දනි බණ කියන්නේ. එහෙනම් මේ කියන මං අත්දැකීම් 100ක් කිව්වොත් ඔය 100න් දෙකක්වත් අඩුම තරමේ ඔබගේ අත්දැකීම් වෙන්න ඕනි. නැති වෙන්න හේතුවක් නැහැ. ඊළඟට පිංගුතුනි තවත් එක කාරණාවක් කියනවා යෝනිසව මානසිකාර්යය කියලා. යෝනිසව මානසිකාර්යය කියන එකදී පිංගුතුනි එළඹ සිටි සිහිය කියලා විතරක් ගත්තට හරියන්නේ නැහැ. ඕක හරියට තේරුම් ගන්න ඕනේ මොකද්ද එළඹ සිටි සිහිය කියලා කිව්වේ කියලා. ඒකල මේ පදේ පොඩ්ඩක් පදයෙන් හැඟෙන අර්ථයක් තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් කඩලා ගත්තා නම් තේරෙනවා. යෝනි ඉස මන ඉසිකාර කරනවා කියන එක තමයි පිංගුදින යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිය කියලා කියන්නේ උප්පත්තිය හදන තැන. එහෙනම් උප්පත්තිය හදන තැන ඉහක් තියෙනවා පිංගුදින. උප්පත්තිය හදන තැන ඉහ ජාතියේ මහා පහන් කැඹ. මොකද්ද? උප්පත්තිය හදන තැන ඉහ තියෙන එක අවිද්‍යාව, තෘෂ්ණා. ජාතියේ මහා පහන් කැඹ මොකද්ද එහෙනම්? ලංකා බැංකුව නෙමෙයි. මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා. ඔබට ජාතිය හදලා දෙන තැන ඉහ තියෙන්නේ පින්වතුනි අවිද්‍යාව තෘෂ්ණා දෙක. එහෙනම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී පින්වතුනි තමන්ගේ මන තමන් මේ අවබෝධ කරගත්ත ධර්මය ඒකටම නැඹුරු කරලා තියන්න ඕනේ හැමතිස්සෙම. ඒකටම නැඹුරු කරලා තියෙනකොට පින්වතුනි ඒකයි කිව්වේ මන ඉසිකාර කරන්න කියලා. හැදෙන හැම මනක්ම ඒකටම අරමුණු කරන්නයි තියෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණා කැඩෙනකන්. එනම් මුදුන කඩල යනකම් ජාතියේ මහා පහන් තැඹ පුපුරවා හරිනකම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවට කියනවා පිංගුතනි යෝනිසව මනසිකාරය කියලා. එනම් යෝනිසව මනසිකාර කලේ නැත්නම් සෝතාපන්න වෙන්නත් බෑ, සකදාගාමි වෙන්නත් බෑ, අනාගාමි වෙන්නත් බෑ, අරිහත් වෙන්නත් බෑ. මොකද මුදුන කඩල දාන්න ඕනේ කොහොමද? එහෙනම් දැන් ඔන්න ඔය කියපු කරුණ ටික හොඳට ඔළුවේ තියාගෙන මේ ධර්මයේ අහන්න. සෝතාපන්න ඵලයේ කියන එක මහා ඈතක තියෙන එකක් නෙමෙයි. සෝතාපන්න වුණා කියලා කියන්නේ පිංගුදින රැස් විහිදෙනවා කියන එකට නෙමෙයි. මේ තථාගතයන් වහන්සේගේ ධර්ම නියාමයේ අවබෝධ වුණා කියන්නේ. න්‍යාය ධර්මයක් දේශනා කළා. ආන් ඒ න්‍යාය ධර්මයේ අවබෝධ වුණා කියන එක තමයි එකින් කියන්නේ. රොකට් සයන්ස් නෙමෙයි. දෙක වසරේ ළමයෙකුට පුළුවන් මේක අවබෝධ කරගන්න. දෙක වසරේ ළමයෙක් හරියට ඇහුවොත් සිංහලින් දෙක වසරේ ළමයටත් පුළුවන් මේක අවබෝධ කරගන්න. රොකට් සයන්ස් නෙමෙයි මේ කියන්නේ. ඔබ සම්මා දිට්ඨිය කියන එකක් අහලා තියෙනවා. සෝතාපන්නයි කියලා කියන්නේ පිංගුතුනි යමෙක් සම්මා දිට්ඨියට පත් වුණා නම් ඒක නා සෝතාපන්නයි කියලා ඔබ අහලා තියෙනව නේද? ඔව්ද නැද්ද? කතා කරන්නකෝ මාත් එක්ක. ඔව්. එහෙනම් යමෙක් සම්මා දිට්ඨියට පත්වීම සෝතාපන්නයි කියලා කියනවා. ස්වාමීනි සෝත කියනවා කුමක් හේයින් සෝත කියනවද කියලා සාරිපුත්‍රයන් වහන්සේ බුදුහාඳුරන්ගෙන් ආද්දි සාරිපුත්‍ර මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට සෝත කියනවා කියලා උන්වහන්සේ දේශනා කළා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණීම කියන එක තමයි පිංගුදෙන සෝතාපන්නය කියලා කියන්නේ. ඔන්න එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා කියලා කියන්නේ පිංගුදෙන සම්මා දිට්ඨිය උදා කරගත්තා. කතංච භික්ඛවේ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. එනම් සම්මා දිට්ඨියට එනකොට පින්වතුනි සම්මා දිට්ඨිය පිළිබඳ ඒ අර චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානයක් වටහා ගත්තා නම් පින්වතුනි අන්නේ කෙනා සෝතාපන්නයි. සත්‍ය ඥානයේ වැටෙන්නේ ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේස ධම්මේසු චක්ඛුං උදපාදී කියන තැන ධම්මැස පහළ වෙන්න ඕනේ ඔබට අද දිනේ. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේස ධම්මේසු චක්ඛුං උදපාදී කියන තැන ධම්මැස පහළ වෙන්න ඕනේ. මේ දුක් ආර්ය සත්‍යයි කියා පෙරණ ඇසු විරු ධර්මයන්ගේ දහම් ඇස ඔබටත් පහළ වෙනනේ බුදුන්ට විතරක් නෙමෙයි. ඔබත් මේ ඊට කලින් ඕක පහළ කරලා දිනවන නම් පින්වතුනි අහලා කරලා දිනවන නම් ඒ කියන්නේ ඔබ සෝතාපන්න වෙලා ඕල්රෙඩි. එහෙනම් අද ඔබට මේක ඇහෙනවා නම් පින්වතුනි පෙරණ ඇසු විරු ආකාරයෙන් මේක තේරුම් ගන්න ඕනේ. ඉදන් දුක් නිරෝධං අරිය සත්‍යන්ති මේ වික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී කියන තැන ඔබට වැටහෙන්න ඕනේ. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සච්ඡන්ති මේ වික්ඛවේ පුබ්බේ අනුසේසු ධම්මේසු චක්ඛුං උදපාදී කියන ඔය කියපු හතරේ ධම්මැස ඔබට පහළ වෙන්න ඕනේ පින්වතුනි මේ දේශනාව අවසන් වෙනකොට. ඔන්න ඔය කියන ආකාරයේ මේ ධම්මැස පහළ වුණා නම් එදාට ඔබට තේරෙනවා නම් පින්වතුනි අද ඔබ මේ දේවල් දන්නේ බුදුහාඳුරෝ කියපු හින්දා නෙමෙයි, මම කියපු හින්දා නෙමෙයි, ත්‍රිපිටකේ එන හින්දා නෙමෙයි, ගුරු පරම්පරාවෙන් එන හින්දා නෙමෙයි, තර්කයට ගැළපෙන හින්දා නෙමෙයි, ප්‍රත්‍යක්ෂ වීමෙන් කියලා දැනගත්තා නම් පින්වතුනි ඔබට සෝතාපන්න ඵලයේ හිමි. හැබැයි මගෙන් ඇවිල්ලා අහන්න එපා මම සෝතාපන්නද කියලා. මම මාර්ගඵලලාභින්න සීල් ගහන කෙනෙක් නෙමෙයි. ආ ඔබ සෝතාපන්නයි කියලා සීල් ගහන්නේ නැහැ මම. ආසය අනුසය ඥානෙ තියෙන මගේ ශාස්ත්‍රඥ වහන්සේ මිසක් මට නෙමෙයි. ඒක නිසා ඔබට කෙලෙස් කොච්චර තියෙනවද කියලා දැකලා ඔබට සීල් එකක් ගහන්න මට පුළුවන් කමක් නැහැ. ඒක නිසා මගෙන් ඇවිල්ලා අහන්න එපා ඔබ සෝතාපන්නද නැද්ද කියලා පිංගුතුනි. ඔබට මේ සද්ධර්මයේ න්‍යාය ධර්මයේ තේරෙනවා නම් ඔබට ඒ සෝතාපන්න ඵලයේ හිමි. ඔබ ලෝකයේ දකින විදිය වෙනස් වෙලා යනවන මෙච්චර කල් හරි සාරයි කියලා හිතන් හිටපු ලෝකේ මහා අසාරයි කියලා හිතලා අනේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනගෙන මේ භව ගමන මට නම් එපා කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නවනම් අන්නේ සම්මාදිට්ඨියට පත් වීම තුළ ඔබට සෝතාපන්න ඵලය ලැබෙනවා. එහෙනම් මේ මහා ලොකු ඈතක තියෙන දේවල් නෙමෙයි. හැබැයි මනස සිහියෙන් යුක්ත වෙඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. නිදිබර ගතිය එමෙ ඉන්න පුළුවන් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙදිවර ගතිය ඉනවන නම් හොඳට කම්මුල පැලෙන්න පාරක් ගහගෙන හරි කමක් නැහැ මේක අහගන්න. ඒකට හේතුව තමයි පිංගුතුනි කම්මුල පැලලා ඉන වේදනාවට වඩා මහ වේදනාවක් විඳිනවා හතර අපායට ගිහිල්ලා. ඒක නිසා කොහොම හරි ඉඳගෙන මේ සද්ධර්මයෙන් සුවනේ කරා. ඒක තමයි කරන්නේ. අනාදිමත් සංසාරයේ ඉඳලා අපි දහ බල වැඩ කරලා ඇවිල්ලා තියෙනවා. ආර්යයන් වහන්සේලා නිගා කරලා ඇති උන්වහන්සේලා ධ්‍යාන භාවනා කරද්දී කොල්ලු කුරුට්ට වෙලා ඉඳගෙන ඉන්නේ ගිහිල්ලා කන් දෙකේ පොඩි කො මේ මොනෝහත් දෙකක් ගහලා හැරි උන්වහන්සේලාගේ ධ්‍යාන සමාධියට බාධා කරලා ඇති. දැන් ඉතින් මොකද වෙන්නේ? සමාධියට සම්බන්ධෙන්න හේතු විදියක් නැහැ. නිින්ද යනවා පටස් ගන්න. එහෙම දේවල් වෙන්න පුළුවන්. මේ ආර්යයන් වහන්සේලා නිරන්තරයෙන්ම කමා කර සිටියේ. මම එක පුද්ගලයේ කර්මය එහෙම කියනවා නෙමෙයි පිංගුදිනේ මේ පොවිදි ඔය තනින් තන පේනවා ඉතින් පොඩ්ඩක් එහෙම නිදිබර ගතියක් එනවා ඉතින් රාත්‍රියේ කරන් දෙයක් නැහැ මගේ වැරද්ද පයක් විතර ප්‍රමාද වුණා හැබැයි ඉතින් ඒත් කමක් නැහැ මම පය තුනක් බණ කියනවා නෙමෙයි දෙවෙනි පැයනේ මගේ යන්නේ එහෙනම් දෙවෙනි පැයදේ නිදා ගන්න බෑ හතරවෙනි පැයදේ නිින්ද ගියොත් ඔන්න ඒකට මම කියන්නේ එහෙම නේද එහෙනම් එතකන් ඔබ හැරිලා ඉන්නවා හතරවෙනි පැයදේ නිින්ද ගියොත් මගේ වැරද්ද ඒක එහෙනම් දැන් ඔන්න ඔය කියපු විදිහට පිංගුතුනි දැන් මේ අපි හැමෝම එකතු වෙලා මේ හතර අපායේ නිදහසෙමු. කාගේවත් බාධාවක් නැහැ නේ ඒකට. ඒක කරගම කොහොමද? හරි. එහෙනම් දැන් පිංගුතුනි ඔබ දන්නව නේද පිංගුතුනි මේ දුකට මේ යම් දුකක් අපිට හටගන්නේ උප්පත්තියේ හින්දා කියලා. දැන් මේ කරුණු කාරණා දන්නවා. බුදුහාඳුරු කියලා තියෙන නිසා ත්‍රිපිටකේ එන නිසා ගුරු පරම්පරාවෙන් එන නිසා අපි ඔය හැම එකක්ම දන්නවා. හැබැයි අද මේවා සියල්ල ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඇයි ජාතිය නිසා දුක හටගන්නේ ආදී වශයෙන් ඔය හැම දෙයක්ම අපි දැක ගන්න ඕනේ. නිකන් හරියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වුණේ නැත්නම් පින්වතුනි ඔබ මේ ධර්මයක් අරගෙන වැඩක් නැහැ. ධර්මයේ කටපාඩම් කරපයි ඕනේ තරම් ඉන්නේ. ඈවුවොත් එහෙම ධර්මයේ කියයි කටපාඩමින් පරිච්ඡසමුප්පාදේ දේවනත්වේ. හැබැයි කිව්වට පින්වතුනි ඒවැ අර්ථකාරී ආකාරව ඇහුවට පස්සේ ඒක කියා ගන්න බෑ. පද පරමිය විතරයි පදේ දන්නව එච්චරයි. එහෙනම් පද පරමිය වෙන්න එපා පින්වතුනි දන්න ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න හැම තිස්සෙම තමන්ගේ ජීවින අත්දැකීම් වලට දාගන්න. ඔන්න එහෙනම් දැන් ජීවන අත්දැකීම් වලට දාන්නයි යන්නේ මේ සියලු දේ. එහෙනම් පින්වතුනි ඔබ මට කියන්නේ දැන් මේ ජාතිය නිසා දුක හදා ගන්නවා කියලා අපි කියනොත් දැන් මෙතන පින්වතුනි එහෙනම් මට කියන්නේ මේ සසරේ ගමනේ අපි මේ යන්නේ මොකක් හින්දාද? සසර ගමනේ අපි යන්නේ මේ මොකක් හින්දාද? තණ්හාව හින්දා. දැන් අපි ඕක වචන මාත්‍ර වලින් අහලා තියෙනවා. තථාගතයන් වහන්සේ කිව්වා උඹලා මේ සසර ගමනේ යන්න හේතුව තමයි තණ්හා ලාටුවේ ඇලිලා ඉන්නේ හින්දා කියලා. හරි. දැන් අපි ඔන්න වචනකින් දන්නවා. තාම දන්නේ මම තථාගතයන් වහන්සේ කියපු නිසා. තාම අපිට ප්‍රත්‍යක්ෂ නැහැ ඒක. ප්‍රත්‍යක්ෂ වෙන්නේ සිංහතුනි තව ඉස්සරහට. දැන් මේක කරගෙන යනවා. එහෙනම් මට කියන්න සිංහතුනි අපි ඇයි තණ්හා වෙන්නේ? ඔව් බොහොම හොඳයි. යථාර්ථය නොදැනීම නිසා. එහෙනම් යථාර්ථය නොදැනීම නිසා නම් සිංහතුනි අපිට මේ අපි මේ තණ්හා වෙන්නේ දේවල් වලට. මොකද්ද පින්වදෙනි යථාර්ථයේ නොදැනීම කියන්නේ? එහෙනම් මොකද්ද අපි දරන් ඉන්න දෘෂ්ටිය? දැන් යථාර්ථවත් යථාර්ථය කියලා එකක් තියෙනවා, අපි දරන් ඉන්න තව එකක් තියෙනවා. ඒකනේ අවිද්‍යාවෙන් ඉන්නවා කියලා කියන්නේ. යථාර්ථය කියන්නේ තව එකක්. හැබැයි අපි දරන් ඉන්නේ තව එකක්. ඒක නිසා නේද මේ අපි කියන්නේ මේ අපි අවිද්‍යාවෙන් ඉන්නවා කියලා. අපි මේ ලෝකේ සැරිසරන්න මේ යම් දෙයකට තණ්හා වෙන්නේ පින්වදෙනි එකම එක දෘෂ්ටියක් නිසා අපිට තියෙනවා. ඒ දෘෂ්ටිය තමයි මේ සියලු දේ අපි කැමති විදිහට පවතිනවා කියන ගත්ත දෘෂ්ටිය. මේ සියලු දේවල් අපි කැමති විදිහට තියෙනවා. ඒක නිසා අපි හිතන්නේ පුදුමාකාර ලෙස ඇලිල්ලකින් ඇලිලා මම වගේ කරගන්නවා පටස් ගහලා. මම කැමති ලෙස තියෙනවා කියලා ගත්ත ගමන් මම වගේ කියන තැනට වැටෙනවා පටස් ගහලා. තව ඔප්පු කරලා පෙන්නන්නම් මේක. දැන් මේක හරි සියුම් තැන. ඔබට මේක නොතේරෙන හින්දානේ පින්වතුනි සසනේ යන්නේ. මේක තේරුම් ගත්තට පස්සේ ඔබට තේරේ යන්නේ ඇත්ත නේනම් එහෙම එකක් තියෙනවා නේනම් කියලා. හොඳට බලන්න. ඔබට වාහනයක් ඕනේ වෙනවා. ඔබ ඔය වාහනේ ගන්න ගියාම ඔබගේ හිත තුල ඔය වාහනේ තියෙන්නේ ඔබ වාහනේ ඔබට ඕනේ විදිහට තියෙන සකස් වීමක් විතරයි නේද? වාහනේ ගන්න ගියාම වාහනේ සම්බන්ධව ඔබට මොනවද කෙරෙන්න තියෙන්නේ අන්න ඒ ටික විතරයි නේද හිතේ බැහැගෙන ඉන්නේ? දැන් ඔබ හිතන් ඉන්නේ ඒ ටික වෙයි කියලා නේද? වාහනේ මම අරගෙන නැගලා ආවගේ දරුවෝ ටිකක් දාගෙන විරිඳවත් දාගෙන යන ගමන් හතුරගේ ගේ ඉස්සරහා පොඩි හෝන් පාරකුත් ගහගෙන ඕම ගිහිල්ලා වටවන්දනාවේ කතරගමරේමේ ගිහිල්ලා ගෙදර එනවා කියන හිතාගෙන නේද වාහනේ ගන්න. එකපාරට දෙවි කෙනෙක් ඇවිල්ලා පෙන්නුවොත් එහෙම වාහනේ අරගෙන පය දෙකකට පස්සේ වෙන විඳහියි. වාහනේ පවුල පිටින් යනකොට කන්ටේනර් පෙට්ටියක් වාහනේ උඩට වැහලා චොප්ප වෙලා මුළු පවුනම චොප්ප වෙලා යනවා කියලා. ඔබ ඔය වාහනේට තණ්හා කරයිද? කරයිද? නෑ. ඔබ වාහනේ ගනිද්දි දැක්කද සිංහතුලේ නම් ඔතනින් එහාට මොනවද වෙන්නේ කියලා? නෑ. එහෙනම් වාහනේ ගත්තේ ඇයි? ඇයි එහෙනම් වාහනේ ගත්තේ? ඔය වගේ දෙයක් වෙන බව දන්නව නම් ඔබ වාහනේ ගන්නවද? නෑ. එහෙනම් වාහනේ ගත්තේ ඇයි? ඒ වෙලාවේ ඔබ හිතන දේ වෙයි කියලා හිතාගත්ත නිසා නේද? දැක්ක නේද සිංහතුලේ ගිහිල්ලා ඇලෙලා හිටක් ගන්න. අපි හිතන දේ වෙයි කියලා තමයි හැමතිස්සෙම දෘෂ්ටියේ ඉන්නේ. ටීවී එකේ ඉස්සරහට යනවා. ටීවී එක ඉස්සරහට ගිහිල්ලා බින්දුනි දාන වර මේ මේ මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන ඔන් බටන් එක ඔබන. ඔන් බටන් එක ඔබ ඔබන්නේ ඔබ මොකක් බලාපොරොත්තු වෙනද? ටීවී එක වැඩ කරයි කියන බලාපොරොත්තු වෙන. එහෙම නේද? ඉතින් ටීවී එක වැඩ කරයි කියන බලාපොරොත්තු වෙන ඔබ ඒක ඔබනවා. ඒ කියන්නේ මොකද්ද මේ? ඔබ කැමති විදිහට දැන් මේක වෙන්න ඕනේ. උනේ නැත්තම් මොකද වෙන්නේ? ගානවා නේද? චොක් ගානවා නේද එකපාරට? මේක වැඩ කරන්නේ නැහැ. ඈ ඔන්න තරහක් වේසයක් හට ගන්නවා හිතේ. බලන්න බින්දෙනි ගැටෙන දැන. අර මුලා දෘෂ්ටියේ හිටපු නිසා මොකද වෙන්නේ? ඒ දේ වුණොත් ඇලෙනවා. ඒ දේ නොවුනොත් මොකද වෙන්නේ? ගැටෙනවටක් ගන්නවා. ඔන්න මුලා දෘෂ්ටියට පත් වීම නිසා වෙන දේ. ඒ දේ වුණා නම් ඇලුනා නේ හොඳ ටීවී එක. හරි සාරයි. ඇහුවොත් එමේ ටීවී එක හරි සාරයි. මේ අපේ ටීවී එක අවුරුදු 15ක් තිස්සේ මෙහෙමයි. හැබැයි නොවුනොත් එහෙම. මේ ඊයේ ගත්තේ අපෝ මුන්ට එහෙන ගහන්න එපා මේක මේ වැඩ කරන්නේ නැහැ නේද? කියනවද නැද්ද? කියනවා. මේ ගැටේ නෝගා. ඔන්න බලන්න පින්වදනේ ඔය කියන මුලා දෘෂ්ටිය. ඕක මහා දෘෂ්ටිගත වීමක්. ඔබට තේරෙන්නේ නැති මට්ටම නැනකන් දෘෂ්ටිගත වෙලා. දැන් නිකවනේ හිතන්නකෝ. ඔබ දැන් සෙටි වල වාඩි වෙලා ඉන්න ඔබගේ පුතා ඇවිල්ලා ටීවී එක දාන්න හදන. ඔය ටීවී එක දාන්න හදනකොට පුතා බටන් එක ඔබනවා බත් මේ මේක ටීවී එක වැඩ කරන්නේ නැහැ. අම්මා මේක වැඩ කරන්නේ නැහැ නේ. කී කී ඔබනවා දරුවා. හැබැයි ඊට පස්සේ ඔබ කියනවා නේද කෝදියම් බලන්න මම බලන්න. දැන් ඒකට වැඩ කරන්නේ නැති ටීවී එක ඔබේ බුහම කොහොමද වැඩ කරන්නේ? ඇයි ඔබ දෙයියන් වහන්සේද? හැබැයි ඔබ ඉල්ලනවා නේද කෝදියම්ක මම දාලා බලන්න. ඇයි? අනිත් අයට වැඩ නොකළද මට වැඩ කරනවා. මං කැමති විදිහට තියෙනවා. මොකද මේ වෙලාවේ මගේ කැමැත්ත මොකද්ද? ඕක වැඩ කරන එක. හොඳට බලන්න ඔය වාහනයක් එහෙම කැඩලා වාහනේ නැවතිලා දැන් ස්ටාර්ට් කරනවා යාළුවෙක්. ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඔබට හිතෙන්නේ නැද්ද මම try කරලා බලන්න. දැන් ඔර මේ මිනිහයා ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් වෙන්නේ නැහැ. එතකොට ඔබ වාහනේ නැගලා මොකද්ද කරන්නේ? ඔබත් කරන්නේ යතුරු කරු කොන්නේ විතරයි නේද? ඒ වුණාට අර යාළුවට බැරි දේ ඔබට හිතෙනව නේද මං යතුරු කරු කොල බලන්නේ නෝක වෙයි කියලා. ඇයි? තමන් තුළ තියෙන මුලා දෘෂ්ටියක් මං හිතන් ඉන්න දේ හැම තිස්සෙම වෙයි කියලා. තව හේතු කාරණා කියන්නේ තමන්ගේ ජීවිතේට දාගන්න මේ හැම එකක්ම කියන්නේ. තින්ගලනේ ඔබට කවදාකවත් හිතෙන්නේ නැන්නේ ඔබගේ අම්මා මැරෙයි කියලා. ඔබට හැම තිස්සෙම හිතෙන අනිත් අයගේ අම්මලා මැරෙන ඕගාලා මල්ගේවල වල යනවා කියලා කැරම් ගා ඉන්න උන් අඬනවා අපි කැරම් ගහනවා. ඔය ටික ඔක්කොම කර කර ඉන්නවා හැබැයි කවදාකවත් හිතන්නේ නැහැ තමන්ගේ අම්මා මැරෙයි කියලා. ඇයි? මං කැමති විදිහට වෙනව නම් අම්මා මැරෙන්න පුළුවන්ද? නැහැ. අම්මා මැරෙන්නේ නැහැ. එහෙනම් පින්වදිනේ මම මගේ කියන දේවල් කවදාකවත් මැරෙන්නේ නැහැ නේ. තමන්ගේ හිතේ ඒක නේද මලාට පස්සේ හූ ගාලා ගැටෙන්නේ. හොඳට තේරුම් ගන්න. ඔබ එකම එක වතාවක් හිතලා තියනවාද ඔබගේ දරුවා මැරෙයි කියලා? ලෙඩ ඇදේ පණ ඇදේ දොස්තරලා කියනවා දැන් නම් ඉතින් බේර ගන්න බෑ. ඔන්න ඔය තත්ත්වයට ආවම නම් හිතයි මම මගේ දරුවා මැරෙයි කියලා. ඒ හැරෙන පින්වදිනේ ඔබට කවර කවදාකවත් හිතෙන්නේ නැහැ නේද ඔබගේ දරුවා මැරෙයි කියලා. ඇයි ඒ ඔබතුල තියෙන මුලා දෘෂ්ටියක් ඔබ කැමති විදිහට මේ හැම දෙයක්ම වෙයි කියලා. ඔන්න ඔය දෘෂ්ටියේ ඉන්නකම් පින්වදිනේ ඔන්න ඕක තමයි මුලාව. ඔය මුලාවේ ඉන්නකම් ඇලීම් ගැටීම් දෙක ඒකාන්තයි. ඔබ හොඳට හිතලා බලන්න හෙට මැච් එකක් ගහනවා ලංකාවයි ඉන්දියාවයි ඔබ ඔට්ටුවක් දානවා ලංකාව දිනනවා කියලා. හෙට එක්ක ඔබ ඇලෙනවා එක්ක ගැටෙනවා නෙමෙයිද? හෙට එක්ක ඔබ ඇලෙනවා එහෙම නැත්නම් ගැටෙනවා නේද? ඇයි අද මුලා දෘෂ්ටියක් ගත වුණා? ලංකාව දිනනවා කියලා. දැන් බලන් ඉන්නවා තමන්ගේ කැමැත්ත වෙනකන්. කැමැත්ත වුණොත් ඇලුනා නැත්නම් ගැටෙනවා. එහෙනම් පින්විතනේ ඔන්න මේ ලෝක සත්‍යය ඔන්න මේ මුලා දෘෂ්ටියට පත් වෙලා ඉන්න නිසා පින්විතනේ හැම තිස්සෙම ඇලෙනවා ගැටෙනවා මේ තොර තෝන්චියක් නැතුව. එහෙනම් මේ ඇලීම් ගැටීම් දෙකෙන් දුරු වෙන්න නම් මොකද්ද කරන්න ඕන? මේ මුලාවෙන් දුරු වෙන්න ඕනේ පින්විතනේ. ඔය ඕක තමයි අහංකාර මමින්කාර මාන අනුසය දක්වාම යන්නේ. අරිහතුන් වහන්සේගේ තමයි ඕක 100%ක්ම දුරු වෙලා යන්නේ. මුලින් දෘෂ්ටියේ ගැළවීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ අහංකාර මමින්කාර මාන අනුසය යනවා දිගින් දිගටම මම මගේ කියන්නේ. අනාගාමී උත්තමයටත් මම මගේ තියෙනවා. එදෙනින් ඉහළට තමයි මානිය දුරු වෙලා යන්නේ. මාන උද්දච්ච අවිජ්ජා කියලා. එහෙනම් ඔන්න දැන දැනගත්තා. තව කරුණකට ඔන්න දාලා බලන්න ඔය කියප එක. ඔබගේ ජීවිත තියෙන කරුණ වලට දාලා බලන්න. ඔබගේ වසඟයේ තියෙනවා කියලා ඔබ ඇලෙන හැටි හැම තිස්සෙම ඔබ තුල තියෙනවා ඒ දෘෂ්ටිය පිංගුද. මගේ වසඟයේමයි තියෙන්නේ. මං කැමති දේමයි වෙන්නේ. දරුවෙක් හදන්න යනවා අම්මෙකුයි තාත්තෙකුයි. තරුණ යුවලා කසාද බැඳලා ඉවරලා අක්කලා ගෙදර ගියාම අක්කගේ පොඩි එකිය සුරතලේට දුවගෙන එනවා. ඒ එනකොට හිතනවා අනේ අපිට මේ වගේ පොඩි එකෙක් හම්බුණා නම් කියලා. අන්න ඒ වෙලාවේ තණ්හා වෙලා උපාදාන කරගත්තුවා මලු වල එල්ලිලා මලු කරේ ඉල්ලගෙන දැන් ඉන්නවා ඉතින්. දැන් උපාදාන කරගත්ත නාම රූප තියෙනවා Taman තුල. දැන් දෙන්න දෙමාළෝ කතා වෙනවා අපිත් දරුවෙක් හදමුද කියලා. දරුවෙක් හදමුද කියලා කතා කරගත්ත ගමන්ම බහැල එන්නේ කවුද දැන් මේ හිතට? අර මෙච්චර කල් ලස්සනයි හොඳයි කියලා සාරයි කියලා උපාදාන කරගත්ත නම් කාව හරි දරුවෙක් වන්නේ එක තමයි දැන් මේ හිතේ ඉන්නේ. දැන් ඒකව හදන්න නේද මේ හදන්නේ? පේනවද ටග්ගාල මුලා වෙන හැටි? දැන් මේක හැදේ කියලා හිතාගෙන තමයි පිටින් අර දරුවව හදන්න. එකපාරට දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මේන් උඹලට උපදින දරුවා කියලා. මූණේ පැත්තක් ඇතුළට බැහැව කළු පාට වෙච්ච අනිත් පැත්ත. එක කිස් ගහක්වත් නැති එක නහය අහය එක පැත්තක් විතරක් තියෙන එක ඇහැක් විතරක් තියෙන පාන්තු පිසාචෙක් වගේ පොඩි එකෙක්ව පෙන්නන මෙන්න මේක තමයි උඹලට හම් වෙන්නේ ඉන්නේ කියලා. දැන් ඔබ හදයිද? දැන් තේනවද පින්වදෙනි තණ්හා වෙන්නේ ඇයි කියලා? දැන් හදන්නේ නැහැ මගේ අම්බෝ එපා. කසාද වඳින්න හරි ආසාවෙන් ඉන්නවා කෙල්ලෙක් පාරේ දැකලා ඉවර වෙලා ඒ කෙල්ලව දැකලා ආසක්ත වුණා. ඒ කොල්ලට හිතෙනවා අනේ මේක මේ මාර ගෙදර අර යන්න තියෙනවා. දැන් මේ කොල්ල හිතන්නේ මොකද මේ කෙල්ලව දැක්කට පස්සේ තමන්ගේ හිතේ බෑගත්තා නම් යම් කිසි කාර්යයක් වෙනදෙන යම් කිසි ආකාරයක් ඕක සිද්ධ වෙයි කියලා හිතාගෙන තමයි මේක ගෙදර අර යන්නේ. ඊ රබන් ගහලා තොරම් මැදලා ගෙදර අර යනවා කෙල්ල කට ඇරියාම කොල්ල සීනතු වෙටනවා ඊළඟ දවසේ ඩිවෝස් ගැටුණා. හැබැයි පාරේදී දැක්කේ මොකද්ද? මොකද්ද පාරේදී දැක්කේ? මගේ වසඟේ පවතින කෙනා. මං කැමති විදිහට මේ විදිහට මගේ කැමති විදිහ තමයි මේක විදිහට මේ තියේ කියලා. ඉතින් ඔන්න ඔය මුලා දෘෂ්ටිය හොඳට අල්ලගන්න. ඕක තමයි ටිකදී මම මගේ කියන හැඟීමකට පත් වෙන්නේ. ඔය දෘෂ්ටිය කඩා ගන්න. ඔය දෘෂ්ටිය තියෙන කම් ටිකදී මේ ලෝකයේ සාරයි කියන පැත්තට නැඹුරු වෙනවා වැඩි. මොකද යමක් මගේ වසඟේ පවතිනවා නම් ඒක සපයිද නැද්ද කතා කරන්න. කාටද මෙතන කසපාරවල් ඕනේ? කාටද මෙතන කසපාරවල් ඕනේ? කාටවත් නැහැ. දැක්ක නේද? තමන්ට සැපේ නේද හැම තිස්සෙම හොයන්නේ. එහෙනම් තමන් තුළ මම වගේ කියලා දෘෂ්ටියක් තියෙන්නේ මොන වගේ එකක්ද තියෙන්න ඕනේ නේද? මම වගේ කියලා දෘෂ්ටියක් තියෙනවා නම් තමන්ගේ සුවේ පිණිස නෙමෙයිද හැම දෙයක්ම තියෙන්න ඕනේ? ඔන්න ඔය ආකාරයක් තියෙන. එහෙනම් හිත තුළ පින්වදෙනි තමන්ට සුව පිණිස දෙන දේවල් විතරයි තියෙන්නේ. ඒකයි මේ වේදයේ සඳහන් වෙන්නේ ආත්ම බුද්ධි සුඛං දේහේ කියලා. තමන්ගේ බුද්ධිය සුවේ පිණිස හේතු කරනවා කියලා හැම තිස්සෙම. හේතුව මොකද්ද? ඔබව නසා ගන්න ඔබ කැමැත්තක් දක්වන්නේ නැහැ. එහෙනම් ඔබගේ සුවේ මත තමයි ඔය හැමදේම කරන්නේ. එහෙනම් දැන් ඔබට තේරෙනවා යමක් අපි වශයෙන් පවතිනවා නම් පින්වදෙනි හැම තිස්සෙම ඒක මහා සුවයක් විදිහට දැනෙනවා අපිට. අල්ලපු ගෙදර සේවකයාද ඔබගේ සේවකයාද ඔබට සුව? අල්ලපු ගෙදර සේවකයාද ඔබගේ සේවකයාද ඔබට සුව? දැන් මාත් එක්ක කතා කරන්න. ඉංගදෙනි මං ඔබටයි බණ කියන්නේ. ඔබට කියලා කිව්වේ කාටද මේ තනි තනියෙන් ඉන්න පුද්ගලයාට? ඔබ මේ වෙලාවේ අනිත් සියලු දෙනාම අතහැරලා දාන්න. ඇයි? ආත්ම අර්ථකාමී වෙන්න අනිත් අය ගැන හිතන්න යන්න එපා දැන්. ආත්ම අර්ථකාමී කියලා කියන තිරිසන් ගතියක් නෙමෙයි. ඒ සමාජ සම්මතයේ හදාගත් එකක් ඒක. ආත්ම අර්ථකාමී කියලා කියන්නේ පිංගදෙනි තමාගේ හිතසුව පිණිස කටයුතු කරනවා. ඒකෙන් කියන්නේ නැහැ පිංගදෙනි අනිත් දෙවුම මේ පාගල විනාශ කරලා දානවා කියලා. තථාගතයන් වහන්සේ තමයි ලෝකෙට දීවිත ලොකු ආත්මාර්ථකාමී. ඒක ආත්මාර්ථකාමී නෙමෙයි ආත්ම අර්ථකාමී. තමන්ගේ හිතසුව පිණිස කටයුතු කරනවා. ඊට පස්සේ පරාර්ථකාමී වෙනවා. අනුන්ගේ හිතසුව පිණිස ඊට පස්සේ කටයුතු කරනවා. එහෙනම් දැන් අනිත් අය මෙතන නැහැ. ඔබයි මායි විතරයි ඉන්නේ. එහෙනම් දැන් මේ අහන් දේවල් වලට ඔබ උත්තර දුන්නා නම් ඔබට මහා වහා වහා මේක අවබෝධ වෙලා යයි. මොකද්ද ගත්ත අන්තිම උදාහරණ? මොකද්ද උදාහරණයට ගත්ත අන්තිම? සේවකයා. පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබට වෙනවම වද නොදී ඉන්න. මොකද සමාධිය කරනොත් එමේ ඊට පස්සේ මට හොයාගන්න බෑ කොහෙද හිටියේ කියලා. කැමුරු සමාධිය සම්බන්ධයෙන් මෙතන ඉන්න හොඳට සද්ධර්මය අවබෝධ කරගත්ත මිනිස්සු අපි මේ රංගලත් නේ ඉන්න එහෙමද? ගැඹුරට යනවා සමාධියේ. මේ ගැඹුරු දහම් කාරණා කව කතාවේ මෙතන ඉන්න සද්ධර්මය හොඳට අවබෝධ කරගත්ත මේ නිසා. ඒ අවස්ථාවල සමාධිගත වෙනවා. ඒක හොඳට දැනෙනවා. හරි. එතකොට එහෙනම් දැන් සේවකයා තමන්ගේ සේවකයා ඉන්නව අනුන්ගේ සේවකයා ඉන්නව තමන්ට සුව දෙන්නේ මොන සේවකයාවද? තමන්ගේ සේවකයා. බලන්න දින මට අත් දෙකක් තියෙනවා. මම මේකට මගේ අත කියන්නේ ඇයි? බලන්න මේ මම මගේ කියන දෘෂ්ටි හැදින එන හැටි. මේ දෙකට මගේ අත් මගේ මේ අතට මගේ අත කියන්නේ ඇයි? මේ මහත්යගේ අතට මගේ අත නොකියා. මම විධානයක් දෙනකොට වින්නදෙනි. දැන් මෙතන මේ මම කියලා ගන්නෙ මේ පටිච්ච සමුප්පන්නතාවයෙන් එන මම නෙමෙයි මේ ගන්න ඉතින් ඒ ලෝක සම්මතයෙන් මම කියලා ගන්න නැත්තම් මේක විග්‍රහ කරන්න බැරි නිසා නැත්තම් වෙන විතර බලන් කොහෙද මම එක ඉන්නේ මේ ලෝකේ කියලා යමුණු ධර්මයේ නෙමෙයිනේ ඉතින් පොඩ්ඩක් සම්මුතියට එන්න ඕනේ. එහෙනම් මම මේකට මගේ අත කියලා කියනවා. මේ මගේ අත. ඇයි ඒ? මේක උඩ ඵලයන් කිව්වම උඩ යනවා, පල්ලයන් ඵලයන් කිව්වම පල්ලය යනවා, අල්ලපන් කිව්වම අල්ලනවා කියන හැම දෙයක්ම කරනවා. ඉතින් මේකට මම හරි ආසයි. ඇයි මේක මට සුව දෙනවා? ඇයි? දැන් නවපන් කිව්වම නැවෙනවා, දිගහැරපන් කිව්වම දිගහැරෙනවා. මේ මහත්යගේ අතට මම කියනවා දැන් නවපන් කියලා නැවෙයිද? ඉස්සියන් කිව්වම ඉස්සෙයිද? නෑ එහෙනම් මේක මගේ අත නෙමෙයි මේකයි මගේ අතයි මට සුව පිණිස තියෙන නිසා මේක මගේ වෙනවා මේක මගේ නෙමෙයි tamam එතකොට මේ හොඳට බලන්න බින්ද දැන් මට අත් දෙකක් තියෙනවා මේ දෙකම මගේ අත නේද එක පාට බින්ද මාව වැටිලි ඉවරලා මගේ මේ මොලේ මොලේ එක පැත්තක් වැදලා නහරයක් පුපුරලා මේ අත පන් නැති වෙනවා දැන් මට කියන්න දැන් මගේ වම් අත පන නෑ දකුණු අත විතරයි වැඩ කරන්නේ මේ දෙකෙන් අත් දෙකෙන් මට වටින මත මොකද්ද හත් දෙයිනේ මෙච්චර කල් තිබිච්ච මේ අත වටින්නේ නැද්ද දැන් තාමත් ඒක තියෙනවනේ ආ ඇයි මගේ වසඟේ පවතින්නේ නැහැ මට ඕනේ මේක උස්සන්න කොච්චර ඉස්සුවත් ඉස්සෙන්නේ නැහැ හැබැයි මේක නම් කියපු පරක්කුවට ඉස්සෙලා එනවා ඒක නිසා මට මේකව හරි වටිනවා සිංහදෙනි මේක මගේ නෙමෙයි මට මොන හැංග ඇවිල්ලා තියෙන්නේ හොඳට තේරුම් ගන්න ඔය දෘෂ්ටියෙන් හටගන්න දේවල් ඕක නීලලා ගිහිල්ලා තමයි අහංකාර මමින්කාර අර මානේ කියන එක මා විශාලෙට ගිහිල්ලා පැදිනලා තියෙන්නේ. ඔය දැන වැහුණොත් ඉවරයි. එහෙනම් තමන් වාසගේ පවතිනවා කියලා ගත්ත ගමන් තමන්ට සුවයයි දැනෙනවා. ඒක හරි සුවයි. තමන් වාසගේ පවතින්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ හැම එකකින්ම පෙළෙනවා අපි. ඇයි මොන වෙනවද කියලා දන්නේ? තමන් වාසගේ පවතින්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ හැම එකක් නිසාම අපි පෙළෙනවා. ඒ මොන වේද කියලා දන්නවද? පසංගේ පවතිනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට පිළින්න දෙයක් නැහැ. ඇයි අපි හැමදෙස්සම කැමති මොකටද? සුවේට. මම කිව්වනේ කස පාරවල් ගන්න කවුරුත් කැමති නැහැ. සුවේට තමයි හැමෝම කැමති. පසංගේ නැතිවීම නිසාම පෙළෙනවට අග්ගා. ඉතින් ඔය පෙළීම මහ දුකක් නෙමෙයිද? ඒකයි කිව්ුත් එකද යද නිච්ඡන් තන් දුක්ඛං. යන් දුක්ඛං තද නත්තා. මම උදේට තව අර්ථ දක්වන්න ඉන්නා. මේ උදාහරණ ටික අරගෙන හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ මම මගේ කියන හැඟීම ජනිත වෙලා එන්නේ නැති දැක්කද? අර මුලා දෘෂ්ටිය නිසා තමයි ඒක ජනිත වෙලා එන්නේ. එහෙනම් පින්වදිනේ ඕකනම් මුලා දෘෂ්ටිය. ඕකනම් අවිද්‍යාව. මොකද්ද විද්‍යාව? මගේ කැමැත්තේ ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක නම් අවිද්‍යාව කියලා කිව්වේ ඔතන. අවිද්‍යාව කියන්නේ මහා සාර කොටසක්. විශාල ධර්මස්කන්ධයක්. මම එහෙම කොටසක් අරන් මේ කතා කරන්නේ. ලෝකේ යථාර්ථය මොකද්ද? දැන් ඕක මුලා දෘෂ්ටියක් නම් අපි හිතන් ඉන්න දේ ගන්නම් ඕක. ඇත්තටම ලෝකේ මොකද්ද තියෙන්නේ? ලෝකේ ගොඩ නැගෙන්නේ කොහොමද? අපේ කැමැත්ත නෙමෙයි නේද? අපේ කැමැත්තට නෙමෙයි නම් පින්විතේ ලෝකේ ගොඩ නැගෙන්නේ. පටිච්ච සමුප්පන්න. ඔන්න පින්විතනි තථාගතයන් වහන්සේගේ වාදේ නෝ මෙතනට. තථාගතයන් වහන්සේගේ වාදයේ ගැන කතා කරන්නේ නැතුව කිසිම කෙනෙකුට සෝතාපන්න වෙන්න බෑ. එහෙනම් තථාගතයන් වහන්සේ උන්නේ නේද? උන්වහන්සේගේ වාදයේ ගන්නෙ නැත්තම් උන්වහන්සේ උන්නේ නැහැ නේද සෝතාපන්න වෙන්නේ. අන්නේ සාසනික සෝතාපන්න ස්වභාවය පනවනවද? නෑ. මොකක් කතා කළාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කොයි ආකාරයේ කතා කරලා තින්නදෙනි? පටිච්ච සමුප්පන්නතාවයක් හරහා ගියේ නැත්තම් සෝතාපන්න වෙන්න බෑ. එහෙනම් දැන් ලෝක න්‍යාය ධර්මයේ බලන්න හොඳට. අසජී මහරහතන් වහන්සේගේ උපදේශ ධිරවැජී හම්බෙච්ච වෙලාවේ කිව්වේ අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඉදurang හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේ ගුරුවරයා කවුද වාදේ මොකද්ද? ඇයි දෙසටක් මිත්‍යා දෘෂ්ටි කාගම් වල වාද තිබ්බන්නේ? 44ක් තිබුණා. සාසොත් දෘෂ්ටිය 18ක් තිබුණා උච්ඡේද දෘෂ්ටිය. ඕකට තර්ක කර කර ඉතියා කට්ටියත් එක්ක. ආත්මවාදී එක්කෙනෙක් කතා කළා අනාත්මවාදී තව එක්කෙනෙක් කතා කළා. තථාගතයන් වහන්සේ ආත්මවාදීත් නැහැ අනාත්මවාදීත් නැහැ. තථාගතයන් වහන්සේ පින්විතනි හේතුඵලවාදී. යේ ධම්මා හේතුඵවව තේසං හේතු තථාගතෝ ආහ තේසං චේව නිරෝධෝ ඒවං වාදී මහා සමන. මේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ මහා සමනයන් වහන්සේ හේතුඵලවාදී. ඔන්න එනම් දැන් මේකේම කරුණු කාරණා හොඳට තේරුම් ගන්න පින්විතනි ඔගේ පළවෙනි පළදේ ගහදී අර උද්ගටි තඤ්ඤයන් වහන්සේ මහා උද්ගටි තඤ්ඤේ ඒ කියන්නේ පිපිරෙන ලං වෙච්ච බැලුම සංසාරේ දින්සේ බැලුම පුම්බල පිපිරෙන ලං වෙලා තිබේ කට ලං කරනකොට පිපිරලා ඉවරයි. සෝතාපන්න ඵලයේ පිහිටියයි මහ උත්තමයා. ඔබනේ එහෙම නැති වෙන්න පුළුවන්. ඔබ නෙය්‍ය තත්ත්වයේ ඉන්න පුළුවන්. එහෙනම් උපමා උපමේය දදා මේක තේරුම් ගමු. ඒ පදපරම නැහැනේ අපි. පදයක් අරගෙන පදේ ගියෝ ගියෝ ඉන්නව නෙමෙයිනේ. ඒක නිසා ඒකේ චාන්ස් එකක් අපිට තියෙනවා. එහෙමනම් දැන් ගන්න මෙන්න මේකත්. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔන්නෝ ඇතුලෙ සිංහතින මුළු සද්ධර්මයම තියෙනවා. ඕක ඇතුලෙ මුළු සද්ධර්මයම තියෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. තේරුම් අරගෙන බලන්න. හේතුම් පටිච්ච සම්භූතං සම්භූතයක් වෙනවා කියලා කියන්නේ සිංහතින එකතුවකින් විද්‍යාමාන වෙනවා කියන එක. හේතුම් පටිච්ච හේතුම් ගැළපීලා බැඳීම. හේතුම් ගැළපීලා එකතු වීමෙන් විද්‍යාමාන වෙනවා කියන එක තමයි හේතුම් පටිච්ච සම්භූතං කියලා කියන්නේ. මතක තියාගන්න වචන විද්‍යාමාන වෙනවා කියන එක හේතුන් ගැළපීලා බැඳීමෙන් ඇති වෙනව නෙමෙයි. තථාගත ශාසනයේ පින්වතුනි ඇතිවීමක් නැතිවීමක් පනවන්නේ නැහැ. ඇත්තෙත් නැත නැත්තෙත් නැත ඇත්තේද නැත්තේදත් නැත. එහෙනම් ඇත්ත නැත කියන දෙකෙන් පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ කිසි දෙයක් පනවන්නේ නැහැ. එහෙනම් ඔබ කිව්වොත් එහෙම ඇති වුණා කියලා ඒක සාස්වත දෘෂ්ටියට වැටිලා කතා කරන්නේ. නැති වුණා කියලා කිව්වොත් උච්ඡේද දෘෂ්ටියට වැටලා කතා කරන්නේ. ඇත යනු ඒකාන්තයේකි නැත යනු ඒකාන්තයේකි. ඒ අන්ත දෙකෙම වෙන්ව මාධ්‍ය තුලින් තථාගතයන් වහන්සේ නිවන පෙන්වලා තියෙනවා. මාධ්‍ය කියලා කියන්නේ මැද නෙමෙයි. මාධ්‍ය කිව්වහම මැද කියලා හිතා ගන්නවා. මජ්ක්‍ධිමා පටිපදා කියලා කිව්වහම මැදුම් පිළිවෙත කියලා කිව්වහම හිතා ගන්නවා මැද මාවත. මෝග පුරුෂයෝ මැද මාවත කියලා හිතා ගන්නවා. හිතාගෙන කසිප්පකාරයොත් කියන්න පටන් ගන්නවා. ආහ මේ ඕනෙවට වැඩි ඕනෙම දෙයක් ඕනෙම නැහැ නේ. කවුරුහරි දරුවේ පැවිදි වෙන්න යන කියොත් එහෙම මොකද කියන්නේ? මේ ඕනෙන් වැඩි ඕනෙම දෙයක් ඕනෙම නැහැ නේ. බුදුහාමුදුරුවෝ කියලා දිනව නේද? මැද මාවතේ යන්න කියලා. මැද ඉන්න කියලා. අන්න ඒ වගේ හරක් කතා කියන්න පටන් ගන්නවා ඊට පස්සේ. නමුත් මේ මජ්ක්‍ධිමා පටිපදා කියලා කිව්වේ මොකද්ද? මාධ්‍යයක් තියෙනවා නිවන් දකින්න. නිවන් දකින්න ක්‍රමවේදයක් තියෙනවා. ඒකට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වේ. අරිය වට්ටංගිකෝ මග්ගෝ. අන්නේ මාධ්‍ය තුලින් නිවන් දකින්න. ඇතාන්තෙනුත් බෑ නැතාන්තෙනුත් බෑ. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං. හේතුන් ගැළපීලා සකස් වීමෙන් හේතුන් ගැළපීලා එකතු වීමෙන් විද්‍යාමාන වෙනවා. අපි බලමු මේ කියන එක ඇත්තද කියලා. හේතු භංගා නිරුජ්ජති. උදා වෙමි තියෙන එකක් පින්වතුනි හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා හේවත් නිරුදා වෙනවා. එහෙනම් මේ ලෝකයේ උදා වීමක් පෙන්නනවා වැය වීමක් හේවත් නිරුද්ධ වීමක් පෙන්නනවා. නිරුදා වීමක් පෙන්නනවා. එහෙනම් යමක් උදා වෙමි තියෙනවා හේතු තියෙනකන් හේතු නැති වෙච්ච ගමන් නිරුදා වෙනවා. හොඳට බලන්න පින්වතුනි මේ ඉස්සරහ තියෙන ලයිට් එක දිහා. මෙතන ස්විච් එකක් දාපු ගමන් මේ ලයිට් එක පත්තු වෙනවා. මේ ආලෝකයේ ඇති වුණා නෙමෙයි පින්වතුනි මේ ආලෝකයේ උදා වෙමි තියෙන්නේ. හේතු ටික තියෙනකන් උදා වෙමි උදා වෙමි උදා වෙමි තියෙනවා මේක. දැන් ලයිට් එක ස්විච් ඔෆ් කරපු ගමන් මොකද වෙන්නේ? නිරුදා වෙනවා. අන් නිරුද්ධ වුණා නිරුදා වුණා මිසක් නැති වුණා නෑ. මේක ඇති වුණා නම් ඔන හොඳට ගන්න ඕනුවට මේ ආලෝකය ඇති වුණා නම් ලයිට් එක ඔෆ් කරපු ගමන් මේක කොහෙද හරි යන්න ඕනේ නේද නැති වෙන්නේ? ළමයෙක් මෙතන ඉන්නවා. දැන් මේ නෝනෙක් මෙතන ඉන්නවා. මේ නෝන කුස්සියට ගියාම මෙතන නෝනෙක් ඉන්නවද? නෑ. එහෙනම් මේ නෝන ඉඳලා නැති වෙන්න නම් මෙතනින් අයින් වෙන්න ඕනේ නේද? එහෙනම් මේ ආලෝකයත් ඇති වුණා නම් පින්වතුනි ස්විච් ඔෆ් කළා කියලා නැති වෙන්න පුළුවන්ද මේක? ආයි උදාන වෙන්න පුළුවන්. හැබැයි ඇති වෙච්ච ටිකට මොකද වෙන්නේ? හැබැයි ඇති වෙච්ච ටිකට මොකද වෙන්නේ? එහෙනම් ඒක යන්නේ නැහැ කොහේ හරි. හැබැයි එහෙනම් ඇති වෙනවද දේවල්? නෑ. ඇතිවීම කියන එක පනවන්නේ නෑ තථාගත ශාසනේ. ඇති වෙනව නෙමෙයි පින්වතුනි උදා වෙවි තියෙනවා මේ ආලෝකය. උදා වෙවි තියෙනවා හේතුන් තියෙන කල. හේතු නැති වෙච්ච ගමන් උදා වෙන්නේ නෑ. එහෙනම් ආයි ලයිට් එළිය කොහෙටද ගියේ කියලා කියන්න පුළුවන්ද? ලයිට් ඔෆ් කරා. දැන් මේ ආලෝකය තියෙනවා මේක ස්විච් ඔෆ් කළාම නෑ දැන්. කොහෙටද ගියේ කියලා කියන්න පුළුවන්ද? නෑ. ඔන්න බලන්න උදා වෙවි තියෙනවා හේතු තියෙන කල. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? නිරුදා වෙලා යනවා. දැන් ඔබගේ දරුවා උදා වෙවි තියෙන්නේ. ඒකට අදාළ හේතු ටික තියෙනකන් දරුවා උදා වෙවි තියෙනවා. ඒක හේතුවක් හරි නැති වුණොත් මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. එහෙනම් දැන් මට කියන්න සිංහතුනි ඔබගේ දරුවාද ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? මේ ලයිට් එකද මේ පත්තු වෙන්නේ මං කැමති හින්දාද? නෑ. හේතු ටික සකස් වෙනකොට පින්වතුනි හේතුන් පටිච්ච වෙනකන් හේතුම් පටිච්ච වෙලා සංවෙනකම් එකතු වෙනකම් මොකද වෙන්නේ? ගැළපිලා සකස් වීමෙන් එකතු වීමෙන් මොකද වෙන්නේ? විද්‍යාමාන වෙවි තියෙනවා මේ ආලෝකය. හේතු භංග වෙච්ච ගමන් මොකද වෙන්නේ? නිර්ුදා වෙනවා. ආයි මේක උදා වෙන්නේ නැහැ. එච්චරයි. යමක් උදා වෙවි තිබුණා හේතු තියෙනකම්. හේතු නැති වුණාම උදා වෙන්නේ නැහැ. එහෙනම් කොහෙටද ගියා කියන්න පුළුවන්? බෑ. පාන් විකුණ විකුණ ඉන්නකම් මේක පාන් කඩේ. පාන් විකුණන්න නැති වුණාම දැන් පාන් කඩේ නෙමෙයි. එච්චරයි. කොහෙටද ගියේ කියලා එහෙම අහන්න ඕනේ නැද්ද? කොහෙටද ගියේ කියලා අහන්න පුළුවන්? බෑ. හැබැයි පාන් කඩේ ඇත කියලා කියනවා. ඊට පස්සේ ගහනවා පාන් කඩේ නැත කියලා. එහෙනම් අහන්න ප්‍රශ්නයක් ඉතුරු වෙනව නේද? පාන් කඩේ ඇත කියලා තිබිලා පාන් කඩේ දැන් නැත කියලා කියනවනම් අහන්න දෙයක් ඉතුරු වෙනව නේද? කොහෙටද ගියේ කඩේ? දැන් කොහෙද තියෙන්නේ? අහන්න හිතෙනව නේද? හැබැයි පාන් විකුණ විකුණ හිටියා. හේතු සපයනකම් උදා වෙවි තිබුණ පාන් කඩේ. දැන් හේතු සපයන්නේ නැහැ. ඒකේ මොකද්ද? පාන් ගොඩ ගහගෙන පාම් පාම් පාම් පාම් පාම් පාම් කියකි ඉන්නේ නැහැ. එහෙනම් හේතු සපයන්නේ නැති නිසා පාන් කඩේ නිර්ුදා වෙලා තියෙන්නේ. කොහෙටද ගියේ කියලා අහන්න පුළුවන්ද? බැහැ. එහෙනම් පින්වතුනි මේ විශ්වය තනි කරම ද්‍රව්‍ය පුද්ගල සත්ව වස්තු හැම කෙනාගේම පින්වතුනි ඔන්න ඔය උදා වෙවි තියෙන ස්වභාවයක් තියෙනවා. හේතු තියෙනකන් හේතු නැති වෙච්ච ගමන් වැය වෙලා යනවා. හේවත් නිර්ුදා වෙනවා. දැන් හොඳට බලන්න. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත දේවල් විතරයි තියෙන්නේ. හේතුන්ගෙන් විද්‍යාමාන වෙන දේවල්. හේතුන්ගෙන් විද්‍යාමාන වෙන දේවල්. දැන් මගේ අතේ තියෙනවා ලයිටර් එකක්. ඔය හැමෝටම පේනව ඇති. මගේ අතේ තියෙනවා ලයිටර් එකක්. පේන්නේ නැති අය ලයිටර් එක මවා ගන්න හිතේ. දැන් මම මේක පත්තු කරන්න යන්නේ. එතකොට ඔබ හැමෝම මට හොඳට මේක දිහා බලාගෙන ඉඳලා සියුම් ලෙස බලාගෙන ඉඳලා කියන්න ඕනේ මේකට ගින්දර කොහෙන්ද එන්නේ කියලා. බුදු මැදුරේ ගින්දර තියෙන්න පුළුවන්, කුස්සියේ ගින්දර තියෙන්න පුළුවන්, ලිපෙන් එහෙම කොහෙන් හරි ගින්දර ටිකක් එනවද කියලා බලන්න හොඳට මේකට. දැන් මම මේක ගහන්න යන්නේ. ගිනි කොහේ හරි තිබිලා එනවද කියලා බලන්න. හැබැයි එනවනම් පරිස්සම් වෙන්න, පොණ්ඩේට මැදුනොත් එහෙම පොණ්ඩේ ඇවිලෙන්නත් පුළුවන්. ඔය හරියෙන් එහෙම එනකොට හොඳට බලන්න. මේක ගැහුවා. ගින්නක් ආවා. ආවේ කොහෙන්ද කියලා පේමුණාද? ආයේ හොඳට බලන්න. ගින්නක් ආවා. ආවේ කොහෙන්ද කියලා පේමුණාද? මේ පැත්තෙන් එහෙම එනවා දැක්කද? අර පැත්තෙන් එහෙම එනවා දැක්කද? යටින් උඩින් එනවා දැක්කද? නෑ. එහෙනම් පින්වතුනි ගින්න කොහෙන්වත් ආවේ නෑ නේද? එහෙනම් මේ අතගත්ත ගින්න දැන් මම මේක අතාරිනවා. ගින්න කොහෙට හරි යනවා දැක්කද කවුරු? නෑ. එහෙනම් පින්වතුනි කොහෙද ඇත නැත කියලා පත්‍ය දෙකක් තියෙන්නේ මේ ලෝකේ. එහෙනම් ඇතයක් නැතයක් නෙමෙයි නේද මේ තියෙන්නේ? හේතුන් පටිච්ච සම්භූතයක් නේද තියෙන්නේ? හේතුන් ගැළපීලා සකස් වීමෙන් විද්‍යාමාන වෙනවා මේක. මොනවද හේතු? විද්‍යාඥයන්ට පින්ති නිසා අපිට හේතු තියෙනවා දැන්. විද්‍යාඥයෝ කියලා දීලා තියෙනවානේ හේතු මේකට තියෙන. මොකද්ද? දාහ්‍ය ද්‍රව්‍යයයි ජලන උෂ්ණත්වයයි ඔක්සිජනුයි ඔය තුන නේද ඕනේ. එහෙනම් ඔය තුන තියෙනකම් පින්වතුනි මං කැමති උනත් නැතත් මේ ගිනි ඵලයේ විද්‍යාමාන වෙනවද නැද්ද? විද්‍යාමාන වෙනවා. ඔබගේ දරුවා ඉන්නවා කුස්සියේ. දැන් ගෑස් නුවර එක හොගාලා මේ කෙල්ල දාලා අමතක වෙලා. දැන් මොකද වෙන්නේ? මෙහි ඉනි පෙට්ටියකුත් අතේ තියන් ඉන්නවා. එහෙම නැත්නම් මොකක් හරි උෂ්ණත්වයේ තියෙන මේ මොකක් හරි කේතලේ හරි දැන් රත් වෙනවා හොගාලා ලිප උඩ. එහා පැත්තෙන් ගෑස් එකක් එනවා හොගාලා. දැන් ඔබ කැමතිද මෙතන මේ විද්‍යාමාන වෙන්න යන දෙයට? නෑ. ඔබ කැමති වුණත් අකමැති වුණත් පින්විතනි දාහේ ද්‍රව්‍යයයි ජලන උෂ්ණත්වයයි ඔය දහන පෝෂකයේ තියෙනවා නම් මොකද වෙන්නේ? සවාස් ගාලා ගිනි ඇවිල්ලා අර දරුවා අළු වෙලා යන්නේ නැද්ද? ඉතින් ඔබගේ කැමැත්තට නම් ගිනි ඇවිල්ලෙන්නේ ඒ වෙලාවේ බැරියයි කියන්නේ. හා හා ඇවිල්ලෙන්න එපා මගේ දරුවා ඉන්නවා බල. බැරියයි නවත්ත ගන්න. කොහෙද ඔබගේ කැමැත්තක් තියෙන්නේ? ඔබගේ කැමැත්තවත් ඔබගේ අකමැත්තවත් මේ ලෝකෙට බලපාන්නේ නැහැ පින්විතනි. මේ ලෝකෙට බලපාන්නේ හේතු සැකසුණා නම් ඵලයේ හැදෙනවා. හේතු සැකසුණා නම් ඵලයේ හැදෙනවා. මගේ කැමැත්ත දිබ්බේ හරියටම 6ට මෙතනට එන්නේ. නමුත් හේතු සැකසුණේ 7ට මෙතනට එන්නේ. මොනව කරන්නේ? කැමැත්ත දුන්නේ නෑ. ඔබ අපි හැමෝගෙම කැමැත්ත උනේ 6ට ඇවිදින්න මෙතන වාත වෙවි ඉන්නේ නැතුව 6 ඉඳලා බලටි ගහන්න. නමුත් මොකද උනේ අන්තිමට? 7ට උනේ. හේතු ගැළපීලා ආවේ ඕක වෙන්නේ. හැබැයි අපි උත්සාහ කළා බින්දුනේ 6ට හේතු හදන්න. හේතු හදන්න උත්සාහ කරන්න පුළුවන්. දැන් ඔතන ප්‍රශ්නයක් එන්න පුළුවන්. මගෙන් දවසක් අපි නෝන කෙනෙක් අහනවා. එතකොට ඉතින් අපි විභාගයක් කරලා කරලා කරලා මහන්සිලා මහන්සිලා මහන්සිලානේ අපි ඉතින් විභාගයක් පාස් වෙන්නේ. එතකොට ඉතින් මේ අපේ කැමැත්තනේ උනේ. නෑ ඒ මොකද්ද ඒකලේ? සංකාර කර කර සංකාර කර කර මොකද්ද කලේ? අදාළ හේතු ටික සැපෙව්වා. හේතු ටික සැපෙව්ව නම් මොකද වෙන්නේ? අපි කැමති වුණත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඵලය හැදෙනවා. එහෙනම් දැන් මේක නිකන් පත්තු වෙන්නේ නැහැ නේ? මම මේකට හේතු සපයන්න. එහෙනම් මේකට හේතු සපයන්න මේ අපට ඔක්සිජන් ධාතුව තියෙනවා. ඊළඟට මේක ඇතුලේ තියෙනවා දහන පෝෂකය. මම මේ මේ දාහ්‍ය ද්‍රව්‍ය මම මෙතන මේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ පින්විතරින් මේකෙන් මේක එළියට එනකම්. ඒ වගේම මේක තද කරද්දි ගිනි ගලක් තියෙන වැසලේ ගිනි ගල ගැහෙනකොට උෂ්ණත්වයක් නිපද වෙනවා. එහෙනම් ඔය කරුණු තුන එකතු වුණා නම් පින්විතරින් මම කැමති නම් නැතත් මේ ඵලය අත ගන්න. එහෙනම් දරුවා පාඩම් කරනවා කියලා කියන්නේ මොකද්ද? ඒකට අදාළ පළවෙනියා ගැනීම උදෙසා අවශ්‍ය හේතුවක් සපයන එක විතරයි. පාඩම් කරන හැමෝම එක ගන්නවා නම් පින්විතරින් අද මේකේ ලෝකේ ඉන්න ළමයි ඔක්කොම එක නෙමෙයිද? අම්මලගේ කැමැත්ත ඉෂ්ට වෙනවා නම් පින්විතරින් හිෂත් හේලෙන එක ළමයි කොහොමද ඉන්නේ මේ ලෝකේ? නෑ. හැම අම්ම කෙනෙකුට මොනේ ලංකාවේ පළවෙනියා වෙන්නේ තමන්ගේ දරුවා. එහෙනම් දැන් ඔබට පේනවා නේද පින්විතරින් මේ ලෝකේ සනාතනික ධර්මයක් තියෙනවා. හේතුම් පටිච්ච සම්භූතං. හැබැයි මේක තවත් අවබෝධයට ගන්න ඕනේ තව ටිකක් ගැඹුරට යන්න. මෙතන හොඳ ධර්මකාමී පිරිසක් ඉන්න නිසා. හේතුම් පටිච්ච සම්භූතං. මේක විද්‍යාමාන වෙනවා විතරයි පින්විතරින් ඇත්ත වශයෙන්ම හට ගන්නවද? ඇත්ත වශයෙන්ම හට ගන්නවද? නෑ. ඇත්ත වශයෙන්ම හට ගැනීමක් මෙතන නෑ. විද්‍යාමාන වීමක් විතරයි තියෙන්නේ. තියෙන්නේ හේතු ටික විතරයි පින්විතරින් ඵලය කියන එක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඔබට පේනවා ඇති මෙතන තියෙනවා මේසයක්. මේ මේසේ ඇදලා තියෙනවා පින්විතනි කකුල් හතරකින් සහ ලෑල්ලකින්. එහෙනම් කකුල් හතරයි ලෑල්ලකින් හැදිච්ච මේ මේසේ ඇන ටිකක් එක පටිච්ච වෙලා ওই කරුණ ටික ඔක්කොම ගැළපීලා බැඳීමෙන් මේසේ කියන එකක් විද්‍යාමාන වෙනවා. මේසේ කියන එකක් විද්‍යාමාන වෙනවා. ඔව්ද නැද්ද? මං අල්ලනවා උඩ හරියෙන්. ඇල්ලුවේ මේසේද? නෑ. මොකක්ද ඇල්ලුවේ? ලෑල්ල. යට හරියෙන් අල්ලනවා මොකක්ද ඇල්ලුවේ? කකුල. එහෙනම් මං කවද්ද පින්විතනි මේ මේසේ අල්ලන්නේ? මට මේසේ අල්ලන්න පුළුවන්. ඉතින් තියෙනවා නම් අල්ලන්න බැරිය. තියෙනවා නෙමෙයිනේ මොකද්ද වෙන්නේ? විද්‍යාමාන වෙනවා. මේසේ විද්‍යාමාන වෙනවා. මං පොරවක් අරන් ඇවිල්ලා මේකට ගහනවා දෙකට කල්යන්නේ. මං මේසේද කැඩුවේ? නෑ මං මොකද්ද කැඩුවේ? ලෑල්ලනේ කැඩුවේ. කොහොම මං මේසේ කඩන්නේ? මං මේක ගිනි තියනවා. දැන් මං මේ මේසේද ගිනි තියන්නේ නැත්නම් ලෑලි ටිකද ගිනි තියන්නේ? ලෑලි ටික. එහෙනම් කොහොම පින්විතනි මේසේ? එහෙනම් මේ ඵලය කියන එක විද්‍යාමාන වෙනවා විතරයි. ඵලය කියන එක පින්විතනි අපි හිතින් හදාගෙන සංඥා ක්‍රමවේදයක් හදාගෙන ඉවර වෙලා විද්‍යාමාන කරන එකක් විතරයි ඵලය කියලා කියන්නේ. ඉතුරු සියල්ල හේතු විතරයි. මෙතන එක්කෙනෙක්වත් ඉන්නවද පින්විතනි කෙල්ලෙක්ගේ අතින් අල්ලපු? කෙල්ලෙක්ව අල්ලපු කොල්ලෙක්ව අල්ලපු කෙනෙක් ඉන්නවද කවුරු හරි? ළඟ ඉන්න එක්කෙනා වල්ලලා බලන්න. ළඟ ඉන්න එක්කෙනා වල්ලලා ඇස් දෙක අරලා බලන්න මොකද්ද ඔය අල්ලගෙන ඉන්නේ කියලා. කෙල්ලෙක් අල්ලනවා කියලා හිතාගත්තා තමයි. අනේ මගේ කෙල්ල කියලා ඇල්ලුව බලනකොට අල්ලලා තියෙන කුණු වෙලා යන හංකඩ කෑල්ලක් නෙමෙයිද? එහෙනම් මේකද බං ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා ගෑණි හංකඩි ගලවලා දුන්නොත් එහෙනම් මේකට ආදරේ කර කර හිටපන් ගිහිල්ලා කියලා. නමුත් ඇත්තටම ඇත්තටම අල්ලලා තියෙන්නේ මොකද්ද මේ? ඇත්තටම අල්ලලා තියෙන හංකඩේනේ. එහෙනම් කෝ කෙල්ල? ඔය මහා උජාරුවෙන් ඔය කොල්ල පස්සෙන් යන කෙල්ල කෝ? එහෙනම් අතින් අල්ල නැතුව ඔළුවෙන් අල්ලනවා ගිහිල්ලා. දැන් ඇලුනේ කෙල්ලවල නේ මොකක්ද අහුනේ කෙස් ටික ඉතින් පින්විතනි කෝ කෙල්ල අනේ අම්මේ මට කෙල්ලෙක් ඕනේ කියලා කොල්ලෙක් කියනවා ඔය ඊට හම්බුතේ එහෙනම් මං කෙල්ලෙක් ගෙනත් දෙන්නම් කියලා අනේ අම්මේ අර මට අර පේන කෙල්ල ඕනේ කියලා කියනවා ඉතින් අම්මා අර මේ කෙල්ල දුපුතේ මේක දුමුට ඕනේ එහෙනම් හිටු කියලා අහංකඩේ ගහලා ගෙනත් දෙනවා මේ තියෙන එකක් ඔන්න කෙලි කෑල්ල අකුඹට ගෙනාවා පොඩ්ඩක් ඊට හම්බුතේ ඉතුරු කෙලි කෑලි ටිකක් ගෙනත් දෙන්න ඇයි ඒ කෙල්ල කියලා එකක් ගේන්න බෑනේ අම්මට පුළුවන් ටිකනේ ගේන්න ඕනේ කියලා. එතකොට මොකද වෙන්නේ? ඇට තැකිල්ල ගිනාව, දරු බොක්ක ගිනාව, බොක්ක ගිනාව නේද? ඒකේ දින වමන ටික ඔක්කොම ගිනා රෝස් ගාලේකට අතහැරියා. ඊළඟට බුද මාර්ගයේ ගිනාව, උදේ ගිනාව. ඒ ඔක්කොම දානවනේ කක්ක ටිකත් ඔක්කොම දාලා ඔබල දාලා ඔක්කොම කළා, මුත්‍ර දාලා ඔක්කොම කළා ඉවරලා හදලා කළා දුන්නා. මේම් පුතේ උඹට මගේ කෙල්ලෝ. ඉතින් ඕක නෙමෙයිද කෙල්ල? හැබැයි ඇත්තටම තේින්නේ මොකද්ද මේ? බැලුවම පේනවා මෙන්න මේ විද්‍යාමාන වෙන එකට කියනවා පින්විතනි කෙල්ල කියලා. හැබැයි ඇල්ලුවොත් අහු වෙනවද? නෑ. හේතු ටික තියෙනකම් විද්‍යාමාන වෙවි තියෙනවා. ඔය කෙල්ල කියන ස්වභාවය පින්විතනි කොඳු වැඩ ටික කල්ලා ගියොත් එහෙම කෙල්ලද තවදුරටත්? නෑ. හදවත නතරුනොත් එහෙම කෙල්ලද තවදුරටත්? වහුවරු නතරුනොත් එහෙම කෙල්ලද තවදුරටත්? මෙතන වෛද්‍යවරයෙක් ඉන්නවා නම් කියයි පින්විතනි ඔය කෙල්ල විද්‍යාමාන වෙන හේතු ප්‍රකෝටියක් තියෙනවා කියලා. නහරෙන් නහරට ඔය කෙල්ලට හේතු තියෙනවා විද්‍යාමාන වෙවි තියෙන. එක නහරයක් හරි ගැලවුණා නම් මොකද වෙන්නේ? තවදුරටත් විද්‍යාමාන වෙන්නේ නැහැ. දඩෝස් ගාලා ඇද වැටෙනවා බිමු. එදී ඕක නේද කියන්නේ ලෝකේ යථාර්ථය? හැබැයි අපි මෝඩකමට අර මුලා දෘෂ්ටියක් නිසා අපි හිතා ගන්නව නේද මේක අපි කැමති විදිහට තියෙයි කියලා. දැන් අපි කැමති විදිහට තියෙන්නේ නැත්නම් හේතු තියෙනකන්ද තියෙන්නේ. හේතු තියෙනකන් තියෙන්නේ. එහෙනම් යමක් හේතු තියෙනකන් නම් තියෙන්නේ සිංහදී අපේ වසඟේ පවත්වන්න පුළුවන්ද? නැහැ. අවිනිශ්චිතයිද? ඔව්. ඇයි මොනවා වේද දන්නවද? කොයි වෙලාවේ මොනවා වේද කියලා දන්නවද? එහෙනම් අනිත්‍යයි කියලා කිව්වේ ඔන්න අවිනිශ්චිත ස්වභාවයට. ඔය සමහරව අනිත්‍යයි අනිත්‍යයි පටලෝගෙන ඔය අම් පටලෝ ගන්න හදනවා. පටලෝ ගන්න දෙයක් නැහැ. අනිත්‍ය අනිත්‍ය විදිහට දකින්න අනිත්‍ය අනිත්‍ය විදිහට දකින්න වැඩේ ඉවරයි නේ. නිවන් දකින්නේ නෝනේ අම් පටලෝ ගන්න නැහැ. ලෝකෙ මුදුන් ගන්න හදන අය තමයි ඔය අම් පටලෝගෙන දඟලන්න හදන්නේ. එහෙම ඕනේ නැහැ. අනිත්‍ය අනිත්‍ය විදිහට දැක්කත් අනිත්‍ය අනිත්‍ය විදිහට දැක්කත් වැඩේ ඉවරයි. පොල් ගහ කිව්වක් කමන්නේ නැහැ නේ ඔකට තේරුම දන්නවනම්. රූපම් පොල් ගහන් වේදනා පොල් ගහන් සංඥා පොල් ගහන් කියලා කිව්වක් කවන්නේ නැහැ. පොල් ගහන් කියන එකේ තේරුම ඔය අනිත්‍යතාවයේ තේරුම නම් එන්නේ. හැබැයි ලෝකෙ ගන්න ආපු පිරිස මොකද කරන්නේ? එතනත් වාද විවාද හදා ගන්න. එහෙම ගිරීම සුසු නැහැ. නිවන් දැකීම පරමාර්ථය කරගෙන ආව නම් දෙකදෙනේ ඒක කරගන්න. ඔය කාත් එක්ක රන්දු සරවල් අල්ලලා ඉන්න එපා. ඒකට වෙලාවක් නැහැ. නේද? රන්දු සරවල් ඉන්නද මලොත් එහෙම හතර පහින් නිදහස් නැත්තම් මොන කරදරයක්ද ඒක? ඒකයි කිව්වේ සර්පයා කඳ මැද්දෙන් අල්ලගත්තා වගේ කියලා ධර්මයේ වැරදි ලෙස අල්ලගත්තොත් එහෙම. තර්ක විතර්ක කිරීම සඳහාම අල්ලගත්තා. සිතක් නම් උදා වෙන්නේ නැහැ කියලා අනිත් පැත්තට සටහස් ගාලා ගහනවා කියලා. අලගත් දූප සූත්‍රයේ සතාගතයන් වහන්සේ කියපුවා මතක කරන්න එපා. මන් නම් බෙගොදින සතාගත ධර්මයේ අකුරටම පිළිවදින කෙනෙක්. හිත ගිනිගත් එකකින් නිවිල ලෙස මගේ වැඩේ කරනවා මම. ඔබ කරනවා. දැන් ඔබේ කොණ්ඩෙට ගිනි අවුල්නහම ඔබ කියනවා ළමයා ඉස්කෝලේ දාන්න තියනවා ඇවිල්ලා නිවා ගන්නම් කියලා කියනවා. හිස ගිනිගත්තු එකකින් නිවිලද කවුරු හරි වැඩ කරන් ගිහිල්ලා මේක කරගන්න බැරුණොත් අන්න කියන සතාගත දහම් බොරු කියන. එතකල් නිවන නැහැ කියලා එහෙම කියන්න එපා කිසිම කෙනෙක්. නිවන් දකින්න බෑ මේ කාලේ එහෙම කියන්න එපා. වීරිය වඩන අය කොහෙද ඉන්නේ ඔබට? වීරිය වඩන මහ උතුම නිවන් දකින්නවා. වීරිය වඩන්නේ නැති අය කල්ප කීයක් ගිහිල්ලාද නිවන් දකින්නේ? ඈ කල්ප කොච්චරද නිවන් දකින්නේ? ඒ අය කියන එක ඇත්ත තමයි. මේ කාලේ නිවන් දකින්න බෑ. මලී දේව මහරහතන් වහන්සේ තමයි අන්තිම මහරහතන් වහන්සේ. ආයිති මහරතන් වහන්සේලා ලෝකේ නැහැ. හත් දෙයියනේ මොන අපරාධයක්ද ඔය කියන්නේ? අධිගම අන්තර්ධානයක් වුණා නම් මේ සාසනෙ ඇති ඵලෙ මොකද්ද? කියන්නේ මොනවද කියනවා දැනගන්න නැතුව කතා කරන්නේ. එහෙනම් අපි මොකටද මේ පන්සල් පවත්වාගෙන යන්නේ? අධිගම අන්තර්ධානය වුණා නම් අපි හාමුදුරුවනේ. නේද? මොකටද අපි පන්සල් පවත්වාගෙන යන්නේ? එහෙනම් බුද්ධ සාසනයක් නැහැ නේ. එහෙනම් ඒක පිළිගන්න එපා කවුරු කිව්වා. ඒක මේ මිත්‍යා මතයක්. දැන් රහතන් වහන්සේලා විහිදෙමින් පවතිනවා ලෝකේ. මේ අපේ මහා උත්මේ මේකට වීරිය වඩනවා දැන්. ඔබත් වීරිය වඩන. ඔබත් ඇවිද්දට එනවා. මේ මිනිනේ නෑ. මේ මිනිදලා හරියන්නේ නෑ. ඒකයි කියන්නේ. එහෙනම් පැවිදි වෙලා මේක සාක්ෂාත් කරගන්න ඕනේ. මේ ගිහිගේ හරි කම්කටොළු සහිතයි බාධක සහිතයි. නිදහස් අහසක් වන් පැවිද්දට යන්න ඕනේ. පැවිද්ද කියන්නේ සුවන්තත්වයටපත් වුනහම පැවිද්ද. නෑ නෑ නෑ. එහෙම නෙමෙයි. මේක මෙහෙම දෙයක් තියෙනවා. හිත පැවිදි කිරීම, ගත පැවිදි කිරීම, ගත හිත දෙකම පැවිදි කිරීම කියලා කොටස් දෙක තුනක් තියෙනවා. මේකේ පස්සේ තියෙන්නේ මේකයි. ගිහි ජීවිතයේ ඉඳගෙන කරගන්න බැරි මට්ටමක් තියෙනවා. එතනින් එහාට ගිහි ජීවිතේ කරගන්න බෑ. ඇයි ඒ? තමන්ගේ දරුවන්ව බලාගෙන, මුණුමුරන්ව බලාගෙන මාර්ගයේ වඩනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. බණ ටිකක් කාලා සෝතාපන්න වෙන්න ඒක පුළුවන්. ඒක මේ ශනිකව සිද්ධ වෙන්න දෙයක්. මේ සද්ධර්ම ශ්‍රවණය වෙන වෙලාවට ඔබ සෝතාපන්න වෙන්න පුළුවන්. දැන් ඔකට ඔව් අනාගාමි මට්ටමෙන්කන් ගිහියෝ හිටියා. හැබැයි එහෙට කලින් මේක කරගන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ? එහෙට කලින් මේක කරගන්න පුළුවන් වුණා නම් ඒ කිව්වේ එහෙට කලින් මේ ඔක්කොම අතහැරලා දැම්ම නම් පින්විතනේ 180ක්ම දුකෙන් නිදහස්නේ. ඒකනේ තියෙන්නේ. මේක අල්ලගෙන ඉවරලා කරනවා කියන එක හරි අමාරු කාර්යයක්. හැබැයි අනාගාමිත්වයට යනකන් අනාගාමිත්වෙ නෙමෙයි අරිහත්ත්වයට යනකන් ඉන්න පුළුවන්. ඔව් යමෙක් අරිහත්ත්වයටපත් වුණා නම් පින්වතුනි ඒ උත්තමයා ඒ සුද්ධ වූ චීවරය දරා ගන්න ඕනේ. එහෙම නැත්නම් පින්දුම පාන්න ඕනේ. එතන උන්වහන්සේට කය පියාගෙන ඉන්න බෑ. ඒක ධර්මතාවයක් මේ ලෝකේ තියෙන. සුද්ධෝදන රජුරු අරිහත්ත්වයටපත් වුණා සූසට ආවරණත් එක්ක. එහෙනම් ගිහි ජීවිතේ ඉඳගෙන අනාගාමී නෙමෙයි අරිහත්ත්වේ උනා සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි ලේසි පහසු වැඩක් නෙමෙයි ඔය කියන්නේ. කොහෙද ඔබට වෙලාවක් තියෙන්නේ ඔක් කරන්න? ඔව් ඒකට මම පස්සෙන් යනවා. නමුත් මේකේ තියෙන தත්ත්වය හොඳට හිතලා බලන්න. වෙලාවක් කොහෙද ඔබට ඕක කරන්න තියෙන්නේ? කන්න දෙන්න ඕනේ නැද්ද ළමයින්ට? මේ ජීවිතේ ගිනන ඔබ යන්න ඕනේ නැද්ද? ඔබට පිනර දෙනවද කවුරු හරි කන්න? ඈ ඇඳුම් අඳින්න ඕනේ නැද්ද? ඔය ඔක්කොම හොයා ගන්න ඕනේ නැද්ද? ඔය ඔක්කොම හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියාට පස්සේ මේක දින දවසේ වැඩි හරියක් ගත වෙලා ඉවරයිනේ. ඉතින් අපි මහ යතිවරය බලන්න. නිදහස අහසක් වන් පැවිද්ද තුන් සිවරයි පාත්‍රයයි විතරයි. මේ පෙළෙන පෙළීමෙන් ගොඩාක් දුරට නිදහස වෙනවා පින්වතුනේ උතන්ට ගියාට පස්සේ. මම ඔබට ඒක පැහැදිලි කරලා පෙන්නන්නම්. ඊ ජීවිතේ ඉගෙන කරන්න බෑ කියනෝ නෙමෙයි. පහ කල විදි ඇති කියන කේන්නේ මොනවාද මේ පහ කල විදි පැවිදි කියනවා කියලා. ඔව්. මම ඔය ඔක්කොට මෙන්නම් තව ටිකක් දෙන්න. තව ටිකක් දෙන්න මොකද මේ දුක්ඛාරය සත්‍ය පැහැදිලි කරගන්න ඕනේ. දුක්ඛාරය සත්‍ය පැහැදිලි කරගත්තා නම් හරි. මොකද හේතුව? නැත්තම් මා වැඩේ කරගන්න බැරුව යනවා. ප්‍රශ්න උත්තර කතා කළා විතරක් නෙමෙයි. ඒ ටික කතා කරලා ඉවරලා අපි ඔය ටික කතා කරගෙන යනවා. එහෙමනම් පින්වතුනි, දැන් මෙතනදී අපි දැකගත්ත එක දෙයක් ලෝකේ සනාතනික ධර්මතාවය. ඒ සනාතනික ධර්මතාවය තමයි හේතුන් පටිච්ච සම්භූතං කියන එක. එහෙනම් හේතුන් ගැළපීමෙන් විද්‍යාමාන වෙවි කියේ. හේතු බංග වුණොත් මොකද වෙන්නේ? නිරුද්ධ වෙලා යනවා. එච්චරයි මේ ලෝකේ තියෙන්නේ. එහෙනම් දැන් මේ හේතුන්ගෙන් හටගත්ත දෙයක් විතරක් තියෙනවා. හේතුන්ගෙන් විද්‍යාමාන වෙන දෙයක්. එහෙනම් පින්වතුනි, හේතුන්ගෙන් හටගත්ත දේවල් කවර කවදාකවත් අපි වශයෙන් තියන්න බෑ. එහෙනම් හැම මොහොතකම පින්වතුනි පුදුමාකාර අවිනිශ්චිතතාවයක් තියෙනවා. එහෙනම් අපි වශයෙන් තියන්න බැරි නම් අවිනිශ්චිතයි නම් අපි පෙළෙනවද නැද්ද? පෙළෙනවා. පුදුමාකාර පෙළීමකින් පෙළෙනවා පින්වතුනි. ඇයි? අපි වශයෙන් තියන්න බැරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔය වක්තුවත් එක පෙළීමක් හැරෙන වෙන දෙයක් නැහැ. හැබැයි අපි වශයෙන් තියන්න පුළුවන් නම් හරි සාරයි නේද? නිශ්චිතයි නම් පින්වතුනි අපිට හරි ආකාරවම දැනෙනවා නම් නිශ්චිතතාවයක දැනෙනවා නම් හරි සාරයි නේද? හරි සාරයි. එහෙනම් අනිත්‍යත් හරි අනිත්‍යත් හරි ඔක්කොමත් හරි. තමන්ට තියෙන්නේ පද කඩා ගන්න නැතුව නිවන් දැක ගන්න. එහෙමනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ බලන්න මේ අනි මේ මේ කියපු මෙන්න මේ ස්වභාවය නිසා පින්විතරේ නිරන්තරයෙන් අපි පෙළෙනවා. ඔබගේ ෆෝන් එක නිසා ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔබගේ දරුවා නිසා ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඇයි? දරුවා හැදිලා තියෙන හේතුන්ගෙන් හේතු තියෙනකම් විද්‍යාමාන වෙනවා. හේතු නැති වුණොත් ඉවරයි. එහෙනම් අපි වශයෙන් පවතින දෙයක් නෙමෙයි අවිනිශ්චිත දෙයක්. ඒක නිසා නිරන්තරයෙන්ම අපි පෙළෙනවා. ඔන්න ඔය කියන පෙළීම ඔබට තේරෙනවද පින්වතුනි? ඔය පෙළීම ඔබ සැපයක් යයි පනවනවද? ඔය පෙළීම ඔබ සැපයක් යයි පනවනවද? නෑ. එහෙනම් මහා අන්ත දුකකින් වැහිලා තියෙන බව ඔබට පේනවනේ. එහෙනම් දැන් මේ පෙළෙන පෙළින්න පින්වතුනි මහා දුක. ඕන් ඔය දුකට කියනවා පින්වතුනි දුක්ඛ දුක්ඛේ කියලා. අපි යමක් ගොඩනගා ගත්තට පස්සේ අන්නේ ගොඩනගා ගැනීම නිසා ඒ ගොඩනගපු වස්තුව නිසා අපිට හටගන්න දුකක් තියෙනවා. අන්නේ දුක තමයි ඔය දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ. එහෙනම් යම් තැනක ඔබ ගොඩනගා ගත්තා නම් යම් දෙයක් ඒ ගොඩනගා ගැනීම නිසා එතනින් එහාට ඔබ පෙළෙන ශරීරයට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. ඔන්න එහෙනම් එක දුකක් හරි. හැබැයි දැන් මේකේ තව එකක් දැනගන්න. මේ දුක මොකද්ද? මේ දුක හටගත්තේ ඇයි කියලා බලා ගන්න ඕන. දුක හටගත්තේ ඇයි කියලා බලා ගන්න ඕන. දැන් ගිහිල්ලා බලමු දුක හටගත්තේ ඇයි කියලා. ඔබගේ දරුවාවයි යාපනයේ කන්දසාමිගේ දරුවාවයි දෙන්නව කම්පයා කර කර බලමු. සසඳල බලමු මේ දෙන්නගෙන් කවුරු නිසාද දුක හටගන්නේ කියලා. ඔබගේ දරුවා හේතුන්ගෙන්ද හැදිලා තියෙන්නේ නැද්ද? හේතුන්ගෙන්. ඔබ වශයෙන් පවතිනවද නැද්ද? පවතින්නේ නැහැ. අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. දුකයිද නැද්ද? ඒ කියන්නේ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. යාපනයේ කන්ද සාමිගේ දරුවා හේතුන්ගෙන්ද හටගෙන තියෙන්නේ නැද්ද? හේතුන්ගෙන්. තමන් වශයෙන් පවතිනවද නැද්ද? නෑ. අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. ඔබ පෙළෙනවද? නෑ. එහෙනම් පින්වතුනි මේ පෙළීමට පින්වතුනි ඔය කියන හේතුව නෙමෙයි හේතු වෙන්නේ. එහෙනම් මේ කියන මහා දුක්ඛ කන්දේට හේතු වෙන්නේ ඔය කියපු පෙළීමට වඩා මොකද්ද? අර මම මගේ කියන අල්ලගත්ත මුලා හැංගීම දෘෂ්ටි එහෙම නැත්නම් තණ්හා. එහෙමනම් ඔන්න පින්වතුනි තණ්හා වීම නිසා මම මගේ වුණා තණ්හා වෙච්ච නිසා මොකද වෙන්නේ? ඕන් දැන් දුක හටගන්න. එහෙනම් දුක්ඛ දුක්ඛයට හේතුව ඔබට මනාවකට වැටෙන්න ඕනේ මේ වෙලපොට. මොකද්ද පින්වතුනි දුක්ඛ දුක්ඛයට හේතුව? තණ්හාව. දැන් දුක්ඛ දුක්ඛයට හේතුව තණ්හාව කියලා ඔබ දන්නේ බුදුහාඳුරෝ කියපෙහින්දද? නැත්නම් ගුරුවරයා කියපෙහින්දද? නැත්නම් ත්‍රිපිටකයේ තියෙන හින්දද? තර්කයට ගැළපෙන හින්දද? නෑ. ප්‍රත්‍යක්ෂව තේරෙනවා මේ දුක්ඛ දුක්ඛයට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ කියපු තණ්හාව. මොකද යාපනයේ කන්දසාමිගේ දරුවට අපි තණ්හාව වෙලා නැහැ. එහෙනම් යාපනයේ කන්දසාමිගේ දරුවට තණ්හාව වෙලා නැත්නම් අපි නෙතන දුක හටගන්නේ නැහැ. නමුත් ඒකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ ඔක්කොම තියෙනවා එතන. අනිච්චයි අද්දුවයි ඔක්කොම තියෙනවා එතන. නමුත් අපිට ප්‍රශ්නයක් නැහැ ඒක. එහෙනම් අපිට මේ දුක කියන්නේ සිංහතනි අපි මෙතන තිබිච්ච ඇලිම නිසා. එහෙනම් තණ්හාව තමයි දුකට හේතුව. එහෙනම් ඕක ආයි කවුරු කියලා දෙන්න දෙයක් නැහැ. කාලාම සූත්‍රයේ කාලාමයන්ට කියපු ක්‍රමවේදෙම අනුගමනය කරන්න සිංහතනි මේ ශාසනය ඇතුළේ. ආයි බුදුහාමුදුරුවෝ කියපු හිඳායි කියලා කිව්වොත් එහෙම ඔබට ධර්ම අවබෝධ වෙලා නැහැ. හොඳට තේරුම් ගන්න. ගුරුවරයා කියපු නිසායි ඔබ දන්නේ කියලා කිව්වොත් ඔබට ධර්ම අවබෝධ වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ වීම තුළ තමයි සිංහතනි ඔය සීල දේ සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් දුක්ඛ ආර්ය සත්‍යයේ දුක්ඛ දුක්ඛය කියලා කොටසක් තියෙනවා කියලා ඒ දුක්ඛ දුක්ඛය ඔබට අවබෝධ වුණාද නැද්ද? අවබෝධ වුණා. ඔබ දුක්ඛ දුක්ඛයේ විඳද අවබෝධ වුණාද? අවබෝධ වුණා. එහෙනම් දුක කියලා කියන්නේ සිංහතනි අවබෝධ කළ යුතු ධර්මයක් විතරක් විඳින ධර්මයක් නෙමෙයි. දුක විඳඩ නිවන් දකින්න බෑ. දුක කියන එක අවබෝධ කරන්න ඕනේ නිවන් දකින්න. ඕන් එහෙනම් එක දුකෙන් තුනෙන් එකක් අවබෝධ කළා. දැන් මට ඔබ කියන්න සිංහතනි ඔබ නොපෙළෙන එක වස්තුවක්වත් තියනවද කියලා මේ ලෝකේ? නෑ. ඔබ වාහනයක් ගත්තොත් වාහනේ නිසා පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔය මහා බාර අයිනේ වාහනේ නවත්තලා එවනවා නම් දැන් මෙතන ඩාංගාල සද්දයක් එහෙම ආව නම් මෙතන ඉන්න කී දෙනෙක් පපු අල්ලගෙන දඟලයි. බලන්න හොඳාකාරව පෙළෙන්නේ නැද්ද කියලා. ලංකාවේ ප්‍රසිද්ධ පාසලක් ළඟ බෝම්බයක් ඇත කියලා කිව්වොත් එහෙම ලංකාවේ අම්මලා කී දෙනෙක් පෙළෙන්න ගනියද? හරියට කියන්නේ නැතුව මොකද්ද පාසල කියලා, හරියට මොකද්ද පන්තිය, මොකද්ද උනේ කියලා කියන්නේ නැතුව කිව්වොත් එහෙම ලංකාවේ ප්‍රසිද්ධ පාසලක් ළඟ බෝම්බයක් පිපිරීලා කියලා. ලංකාවේ ප්‍රසිද්ධ පාසල් වල ඉන්න නුවර එළිය වෙන්න පුළුවන්, නුවර වෙන්න පුළුවන්, කොළඹ වෙන්න පුළුවන්. ඔය හැමදැනම ප්‍රසිද්ධ පාසල් තියෙනවනේ. එහෙනම් ඔය හැම තැනම ඉන්න අම්මල අනා වැළපෙන්න ගන්නෙ නැද්ද? පෙළෙන්න පටන් ගන්න නැද්ද? ඕම් බලන්න හේතුව. දරුවෙක් නැති කෙනෙක් ඉන්නේ. ඒ කෙනාට දරුවෝ නැහැ. ලංකාවේ ප්‍රසිද්ධ පාසලක් ළඟ බෝම්බයක් පිපුරා ඇත. දැන් පෙළෙනවද එයා? නැහැ. එහෙනම් දැක්කද පිංගුදෙනි මේ පෙළීමට හේතුව? එහෙනම් මේ කීම දුක්ඛ දුක්ඛයට හේතුව පිංගුදෙනි ඒ කාන්තේම තණ්හා. ඕන් එහෙනම් දැකගත්තා. දැන් බලමු දැන් ඔය දුක විතරක් දැකගෙන හරියන්නේ නැහැ. ඔතනින් එහාට තව දුක් දෙකක් තියෙනවා. ඒකත් දැනගන්න. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ මනාපර දැක ගන්නවා. ඇයි දුක්ඛේ ඥානං අමතක කරන්න එපා. දැන් මේ සම්මාදිට්ඨිය පිහිටන්නේ යන්නේ. මෙච්චර වෙලා මිත්‍යා දෘෂ්ටිකව හිටියා. මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා කියලා කියන්නේ පිංගුදෙනි ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. හැබැයි තව මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නියත වශයෙන් අපාගාමී වෙන මිත්‍යා දෘෂ්ටිකයක්. ඒකට කියනවා පිංගුදෙනි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. නාති දින්නා නාති ඉතා නාති හුතන් නාති සුකර දුක්කටානම් කම්මානම් පලං විපාකෝ නාති අයං ලෝකෝ නාති පරං ලෝකෝ නාති මාතා නාති පිතා නාති සත්තා උපපාතිකා නාති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අවිද්නා සච්චිකත්වා පවේදෙන්ති කිය. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. දානයේ බල විපාක නැත, යුතුකම් ඉටු කිරීම කියලා දෙයක් නැත, යාග හෝමේ බල විපාක නැත, ඔය ආදී වශයෙන් එන මව නැත, පියා නැත, අතීත භවයක් නැත, අනාගත භවයක් නැත, ඕපපාතිකව බිහි වෙන සත්‍යයෝ නැත, තථාගතයන් වහන්සේලා වගේ මේ ලෝකයේ තතු ලෙස දැනගෙන දේශනා කරන මහා උත්තමයෝ නැත කියලා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිකින් ඉන්න පිරිසක් ඉන්නවා. ආන්ගේ පිරිස නම් නියත වශයෙන්ම අපාගාමී වෙනවා. හැබැයි තව මිත්‍යා දෘෂ්ටික පිරිසක් ඉන්නවා පිංගුතුනි. ඒ අය සම්මාදිටින්ද පත් වෙනකම මිත්‍යා දෘෂ්ටිකයි. මොකද මේ ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටියෙන් ඉන්නේ. ඒ මුලා දෘෂ්ටියෙන් ඉන්නකම් දසකුසලයේ කරනවා, ඒක නවත්තන්න බෑ. මම ඔබට ඒකත් පෙන්වන්න. ඊට කලින් හැබැයි අර දුක්ติก පොඩ්ඩක් කතා කරමු, නැත්නම් ඔක අමතක වෙලා යනවා. එහෙමනම් දැන් ඔබ දුක්ඛ දුක්ඛය කියන එක මනාවට වටහා ගත්තා. දැන් සම්මාදිටියටපත් වෙන්න යන්නේ. දැන් යන්නේ නම් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං ප්‍රත්‍යක්ෂව වැටහෙන්න. බුදුන් කිව්වට වැටහුණොත් වැඩක් නැහැ. ගුරුවරයා කිව්වට වැටහුණොත් වැඩක් නැහැ. පොතේ තිබිච්ච ඉඳ වැටුණොත් වැඩක් නැහැ. තර්කයට ගැලපුණාට වැඩක් නැහැ. ඔන්න එහෙනම් හොඳට තේරුම් ගන්න තව එකක්. පිටින්නේ ඔබ දන්නවා හේතුන් පටිච්ච සම්පූතං. යමක් හේතුන්ගෙන් හැදිලා තියෙන හේතු ටික දිනකන් ඒ ඵලය තියෙනවා. දැන් මට ගින්නකට මං හරි ආසයි පිටින්නේ ඒක නිසා මම මොකද කරන්නේ? මේ ගින්න මෙහෙම කළ ගහනවා. දැන් ඔබට පේනවා ඇති මං ආයාසයක් නගාගෙන පිටින්නේ සංකාර වඩවඩා මේ ඇඟිල්ල පාවිච්චි කරගෙන මේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්නවා ඇතුළට. මොකද මම මේක ඉන්නට ආස නිසා. එහෙනම් මම මොහොතක් නෑර පිංගුතුනි මොකද කරන්නේ? මේකට අදාළව සංඛාර වඩන. හැබැයි මේ සංඛාර වඩන එක සැපයක්ද පිංගුතුනි? නෑ. ඉතින් සංඛාර වඩන එක සැප නෑ කියලා ඉවර වෙලා. සංඛාර වඩන එක සැප නෑ කියලා මම සංඛාර වඩන එක නැවතුනොත් මොකද වෙන්නේ? මේ සංඛාර වඩන එක දුකයි කියලා මම සංඛාර වඩන එක නැවතුනොත් මොකද වෙන්නේ? අනේ මම මෙච්චර වෙලා ආසාවෙන් බැඳලා හිටපු එක විපරිණාමයට යනව නේද? එනා මේ විපරිණාමයට යාම නිසා මට මහා දුකක් හට ගන්නව නේද? අනේ මං ආසාවෙන් පැතුම් දියන්නේ මේක. අනේ මේක විපරිණාමයට ගියානේ, විනාශයට පරිණාමයේ උනානේ. එහෙනම් ඔය කියන මහ දුකින්ෙන් පෙලෙන්න ගන්නව නේද? එහෙනම් ඔය කියන දුකින්ෙන් නොපෙළී ඉන්නනම් මම මොකද්ද කරන්න ඕනේ? ආයාසයක් දරාගෙන මේක උභාගෙන ඉන්න ඕනේ නේද? එහෙනම් සංඛාර ගන්නකම් මට පුළුවන් මේක තියාගෙන ඉන්න. සංඛාරේ නවත්වකම මොකද වෙන්නේ? මේක විපරිණාමයට යනවා. ඕම් බලන්න වෙන හැටි. ඔන්න ඔකට කියනවා පිංගුදෙනි කොටිවලි කියලා අල්ලගත්තා කියලා. යමකට තණ්හා වෙලා ආසාවෙන් මැදුනට පස්සේ ඒක එලෙස පවත්වාගෙන යන මහ විශාල පරිශ්‍රමයක් දරන්න සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඕක. ඉතින් අද මේ ලෝකේ ඉන්න සත්වයෝ සමහර පිරිස් දේශනා කරන පිරිස් ඒ පිරිස් තේරෙන පරිදි කියනවා සංකීර්ණයෙන් කිව්වහම පංච උපාදානස්කන්ධේම දුකයි කියලා. නමුත් ඔය දන්නා මහ ගැඹුරු අර්ථයක් ඕකේ තියෙනවා. ඔය කියන්නේ පිංගුදෙනි සංඛාර දුක ගැන. දුක්ඛ දුක්ඛයේ තියෙන විපරිණාම දුක්ඛයේ තියෙන සංඛාර දුක්ඛයේ හැංගිලා බෙහෙන්නේ නැහැ. ඇයි? මේ සංක්ෂේපයෙන් කිව්වහම පංච උපාදානස්කන්ධයම දුකයි කිව්වහම සංඛාර දුක්ඛයේ හැංගිලා නේ තියෙන්නේ. අවං සංකිට්ත ඒන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සං කියලා කිව්වේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා උපාදාන ස්කන්ධයන් උපාදාන කරගෙන එලෙස පවත්වාගෙන යාමක් ඇද්ද අන්න ඒක මහ දුකක් කියලා ඔය කියන්නේ. සංඛාර දුක ගැන නෙමෙයිද කියන්නේ? අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා මේ ස්කන්ධයන් උපාදාන කරගන්නවා. මෙතන මේ ඉන්නේ ස්කන්ධයක්. මේ මේන රූපේට අනුව මං ස්කන්ධ හැදෙනවනේ ඇතුලේ ඔක්කොම. එහෙනම් මෙන්න මේක මං උපාදාන කරගත්තාම මේක මෙලෙස පවත්වාගෙන යන මං අධික සංඛාරයක් වඩන්න ඕනේ. ඔව්ද නැද්ද? එහෙනම් මේ සංඛාර වැඩිම මහ දුකක් නෙමෙයිද? මේ බලන්නකෝ මම මේ අත රිද්දගෙන මේක අල්ලගෙන ඉන්නම් මම මේකට ආස නිසා. අත රිදෙනවා කියන මම මේක අත ඇරියොත් මොකද වෙන්නේ? ඵලයේ නිරුදා වෙලා යනවා. එතකොට මට මහා මේ ඵලයේ විපරිණාමයට පත් වීම නිසා ඔන්න මහා දුකක් අට ගන්න. එහෙනම් තින් ඉදෙන යමකට තණ්හා වුණා නම් පුළුවන් ද ගැලවෙන්න? යමකට තණ්හා වුණා නම් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ද ඔබට? ඕන්න තේරුම් ගන්න සිංහලේ දුක කියන්නේ මොකද්ද කියලා. දැන් මට කියන්න මේ ලෝකෙන ලොකුම සල්ලිකාරයත් ඔය දුකෙන් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔය දුක් තුනෙන් පෙළින්නේ පෙළීමෙන් නිදහස් වෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ තින්තුනි. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඉන්නේ අනුපාදේශ නිබ්බහන ධාතුවෙන් පරිණිරවාණයට පත් වෙන මහ උතුමෙක් විතරයි. සෝපාදේශ නිබ්බහන ධාතුවෙන් පරිණිරවාණයට පත් වෙච්ච ඒ මහරහතන් වහන්සේද හදාගත්ත කයක් නිසා අවිද්‍යා තෘෂ්ණා තියෙන කාලේ හදාගත්ත කයක් නිසා පෙළෙන්නේ. හැබැයි අලුතෙන් පෙළෙන්නේ නැහැ. අලුත් ගොඩනැගීමක් නිසා පෙළෙන්නේ නැහැ. තණ්හාව නිරෝධයි. නමුත් හදාගත්ත කය නිසා පෙළෙන්න පටන් ගන්නවා. ඇයි හීතල නිසා පෙළෙන්නේ නැද්ද? බඩගින නිසා පෙළෙන්නේ නැද්ද? බඩගින නිසා උන්වහන්සේලා සින්ද පාතේ වඩින්නේ. මෙතන එක ගයක් තියෙනවා. තව හැතැම්මකින් තව ගයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ බින්ද පාතේ වඩිනවා මහා ඈතට මොකද හේතුව? මේ කය පරිහරණය කරගෙන යන ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවයි. සද්ධර්මයේ දේශන නම් මේ කයත් පවත්වාගෙන යන හේතු තියෙන්න ඕනේ. හේතු දෙන්න ඕනේ පුළුවන් තරම්. හේතු නොදී හිටියොත් මේ කය උදා වෙන එක නතර වෙනවා. මේ කය උදා වෙන එක නතර වුණොත් මොකද වෙන්නේ? කය නිරුදා වෙනවා. එතනින් එහාට පවතින්නේ නැහැ. එතරයි කැමති වුණාද අකමැති වුණාද කියන එක මෙතනට අදාළ නැහැ. හොඳට දකින්න මේ මේ සාර ධර්මයේ තථාගතයන් වහන්සේගේ මේ සාර ධර්ම කොටස තමයි හරියට දැක ගන්න. එතරයි. එහෙනම් දැන් මට කියන්න පින්විතනේ යමකට තණ්හාවක් ඇති වුණා නම් ඔය දුක් තුනෙන් පෙළෙනවද නැද්ද? තමන්ගේ දරුවා කියන සංකල්පය අපි ගත්තොත් එහෙම. ඇයි සත්වපුත් කියලා ද්‍රව්‍ය වස්තු ඔය හතරේ ඕන එකක් ගත්තොත් එහෙම. අපි ගම්මක දරුවා කියන එක. ඔය දරුවා නිසා දුක් දුක්යෙන් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔය දරුවා නිසා සංකාර දුක්යෙන් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔය දරුවා නිසා විපරිණාම දුක්ඛයෙන් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔබට බයක් නැද්ද ඔය දරුවා විපරිණාමයට යයි කියලා? එහෙනම් මොකද දරුවා ගේම් ගගා ඉන්නේ? අනේ පුතේ ගේම් ගගා ඉන්න එපා පුතේ, එන්නකො කන්න. ළමයා කන්නාවේ නැතුණාම අම්මා මොකද කරන්නේ? බත් ටිකක් අරගෙන ගිහලා එහෙනම් කන්නකො, මං ඔයාට කවන්නම් කීකේ කවන්නේ නැද්ද? ඉතින් අතෙන්ලා දාන්න බැරි විපරිණාමයට යන්න. අත දරුවෙක් අතේ තියාගෙන ඉන්න අම්මා කෙනෙක් දරුවා අන්නකොට දරුවා නලවන්නේ මොකටද? දැලවිලි කීිත කී කිය. ඔය අන ඔන්න පැත්තක දාලා තිනවා අනලන්නලන්නල කොයි හේයක් නතර කරන්න නැත්තේ කියලා. ඇයි එහෙම කරන්නේ නැත්තේ? දරුවා විපරිණාමයට යයි කියලා බයයි නේද? විනාශයට පරිණාමය මේ උගුර කල්ලේ මොනවා හරි වෙලා මේ මොනවා හරි කියලා හරි වෙලා මේ කමලොත් එහෙම කියලා. දැන් මොකද වෙන්නේ? ඔය කියන තෙලීම ඔලිත් තෙලෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ? නැලවිලි කීිත කී කිය හෝ හෝ හෝ කී කිය මොකද කරන්නේ? අරහෙට දුවනවා, මෙහෙට දුවනවා, මෙහෙට දුවනවා, මෙහෙට දුවනවා. ඒ දුවදුව මොකද කරන්නේ? සංකාර කරනවා. අර කාර විදිහට තියන්නේ. පින්වදෙනි ඔබට හිතෙනවද පින්වදෙනි ඔබ මේ සැපේක ජීවත් වෙන්නේ? මෙන්න මේ දුක අවබෝධ වෙච්ච ගමන් පින්වදෙනි එතනින් එහාට ඔබට මේ කුණු ගිහි ජීවිතේ එක දවසක් ඉන්න ඕනේ. ඔබ වොන්නක් ඉඳලා බලන්න. පැවිද්දට යන්නේ පැවිද්ද හොඳයි ඉන්නේ කියගෙන ඉන්න නෙමෙයි. පැවිද්දට යන්නේ පින්වදෙනි මේක කරලා ඉවර කරන්න ලේසි ඉන්න. ඒකයි මේ මහා යතිවරු පැවිදිලා තින්නේ නැතුව පැවිද්ද කියන්නේ රමණේ කලියුද දැනක් නෙමෙයි. බුදුහාඳුරෝ කොහෙවත් කියලා දෙනවා පැවිද්ද කියන්නේ රමණේ කලියුද දැනක් කියලා. එහෙනම් කියන්න බැරි උඹල ඔක්කොම මැරිලා ගිහලා පැවිද්ද වෙලා ඉපදියාලා කියලා. එහෙම කියලා තියෙනවා නෑ. එහෙනම් මේ උත්තරේ විතර පැවිද්ද සාක්ෂාත් කරගත්ත මේ මහා උත්තමයෝ පැය 24 මේක කරන්න පුළුවන් කියලා. මේ දුක් තුනෙන් පිළිපෙළි ඉන්නකම් පින්වතුනි මහා දාහයකින් පිළිනවනේ මේ ජීවිතේ. අද දාහේ අද උදේ ඉඳලා අද මේ දක්වා ඔබ කොච්චර තෙල්නොද කියලා හිතලා බලන්න. ඒ විතරක් නෙමෙයි දැනුත් තෙලිනව නේද? මේ ඉඳගෙන ඉන්න පොඩ්ඩක් තෙලීමක් නෙමෙයිද? ඔබ දාඩියෙන් පිළින්නේ නැද්ද? ඌස්නේන් පිළින්නේ නැද්ද? ඔය පුටුවේ ඉඳගෙන ඉවරලා ඔය පුටුවේ තමන්ගේ යටකරු ටිකයි පුටුවයි එකට තැල්ලි ඉවරලා හැම තැලි පිළින්නේ නැද්ද? හැම කරුණක් නිසාම පිළිනව නම් පින්වතුනි මොකද්ද මේ ජීවිතේ දින අර්ථය? ඇයි අපි කියන්නේ මේ මහා සතුටක් අපිට මේ ලෝකේ තියෙනවා කියලා? මොකද්ද ඒ ගත්ත මුලාව? ඔය දුක්ඛ ආර්ය සත්‍ය දකින්නකල් ලෝක සත්‍ය හිතන් ඉන්නේ මේ ලෝකේ හරි සාරයි කියලා, ලෝකේ හරි සැපයි කියලා. දුක්ඛ ආර්ය සත්‍ය දැකගත්ත කෙනාට හොඳාකාරව තේරෙනවා අල්ලන හැම දෙයක් නිසාම මහ දුකයි කියලා. අන්න කිව්ව බුදුහාඳුරෝ සියල්ල දුකයි. සිය කිව්වේ තමන් අල්ල කිව්වේ අල්ලගත්ත ටික. අල්ල කියන්නේ අල්ල හරි. එහෙනම් සිය අල්ල දුකයි. තමන් විහි යමක් අල්ලගත්තා නම් හිතෙන් ආන් ඒක නිසා මොකද වෙන්නේ? දුක කියලා. ඔය දුක් තුනෙන් තොර වෙච්ච කිසිම සත්පුද්ගල ද්‍රව්‍ය වස්තුවක් මේ ලෝකේ නැහැ. එතකොට සමාවෙන්නේ සියල්ල දුකයි කියද්දී අපි ඒගොල්ල කමන්නේ නැහැ. සියල්ල දුකයි කියද්දී අපි භාෂාවක් නැහැ බුදුදහම දේශනා කරන්නේ. එතකොට අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් සියල්ල කියන එක ඕල් කියලාද කියන්නේ? ඒක කොහොමද ඔබතුමා? පින්වතුනි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියන්න පුළුවන් එක්ක පාලියෙන් එක්ක සිංහලෙන් විතරයි. අනිත් භාෂාවකට මේක නගනවනම් සිංහල හොඳට දන්න කෙනෙක් සිංහලෙන් මේක හොඳට ඉගෙනගෙන ඒක පෙරලන්න ඕනේ. ඒ පද මම හිතන්නේ ඒක 100ක්වත් කියලා තමයි ඕක අර්ථය දෙන්න පුළුවන් ඉන්නේ ඉංග්‍රීසි කෙනෙකුට. ඒකට අපි හමුදාවක් හදාගෙන යනවා දැන්. ඉංග්‍රීසියෙන් බණ කියනවා. අජාන් හිමිවරු ඉන්නවා එංගලන්තෙත් හිටියා. ඕස්ට්‍රේලියාව හැමේ ඉන්නවා හැමතැනම අජාන් හිමිවරු. අපි ආන්දරෝ දන්නවද? ඒ උත්මය බණ කියනවා. නමුත් ඉංග්‍රීසි මේ සාර දහම කතා කරගන්න හරි අමාරුයි ඉංග්‍රීසියෙන් කතා කරන්න. එහෙනම් මේක මොකද මේ සිංහල කියලා කියන්නේ? ඉංග්‍රීසි පාලියෙන් වරණගිච්ච භාෂාවක්. බොහොම නැචරල් භාෂාවක් මේක. බොහොම ස්වභාවික භාෂාවක්. බඩගින්න කියලා කියන්නේ හංග්‍රි කියලා කිව්වම මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි බඩගින්න කියන්නේ මොකද්ද? මේ බඩේ හට ගන්නවා දැරි දැවිල්ල. අන්න එතකොට කියනවා බඩගිනි කියලා. එහෙනම් ඉංග්‍රීසි මේ හරි ස්වභාවිකයි මේ භාෂාව. භාෂාවක් හැදෙන්නේ Tamanta තියෙන හැඟීමක් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න. එන හැඟීමක් ප්‍රකාශ කරන්න භාෂාවක් හැදෙන්නේ ඒක හරි ස්වභාවිකව හැදෙන්නේ. ස්වභාවිකව භාෂාවක් හැදුනා නම් පින්වදෙන ඒක හරි ලේසි හසුරවන්න. ඒකයි සංස්කෘතයේ මේ දහම වර්ණ ගන්න එපා කියලා බුදුහන්දුරු කිව්වේ. මම සතෝනික. නමුත් මම වහන්සේ කියපු දේ ඔක්කොම හරියට හරි. ලෝකී කියන්නේ කය ලෝලෝවා යන්නේ. හරියට හරි. එහෙම තමයි මේ සිංහලේ කියන මම වාසනාවක් කියලා හිතනවා. අන්න හරි. ඒක තමයි කියන්නේ. දැන් world කියලා කිව්වට ඕක නගන්න බෑ. හැබැයි මෙහෙමයි. නිරුක්ති පරිසම්මිදා ඥානයේ කෙරවලකට දැනගත්ත මහ උත්මයේ සමහර විට ඔය world කියන එකත් හරියට කඩලා පෙන්නයි. නමුත් ඉතින් ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. හැබැයි සිංහලයක් තියෙනවා නම් සිංහල භාෂාව කියන එක පිළිබඳව හරි වැදගත්. මොකද හේතුව ඒක මේ පාලියෙන් වරණගිච්ච භාෂාවක්. බුදුහාඳුරෝ සංස්කෘතයේ ඕක නගන්න එපා කියලා කිව්වේ සංස්කෘතයි කියලා කියන්නේ පින්වතුනි සංස්කරණය කරන ලද කියන එක තමයි සංස්කෘත කිව්වේ. ඒ කියන්නේ වේදයේ හදාරහු බමුණු තමන්ව උසස් කරගන්න තමන්ව මුදුන කරගන්න අනිත්‍යයන්ට බැරි වෙන්න අනිත්‍යයන්ට ප්‍රනවුන්ස් කරන්න බැරි වෙන විදිහට හදාගත්ත යම්කිසි භාෂා විධාර විලාසයක්. දැන් බ්‍රාහ්මණස්ත මුඛ මාති බ්‍රාහු රාජන්‍ය කෘත. දැන් ඔය සාමාන්‍ය මිනිස්සේ කතා කරන වචනද ඔය කියන්නේ? මහා පරම ගම්භීර විදිහට හදාගත්ත අපි මුදුනෝ කියලා කියන්නේ. ආත්ම බුද්ධි සුකන්දේ හේ ගුරු බුද්ධි විශේෂතෝ ස්ත්‍රී බුද්ධි විනාසාය බව බුද්ධි මරණම් භවේ. ඔය නෑ සාමාන්‍ය දේවල් ඔය කියන්නේ නෑ. හදාගත්ත මොකටද? සාමාන්‍ය උඹලට බෑ. උඹලා මේ නිහිනේ ඕනේ. උඹලා පොඩිය උඹලට බෑ. අපිට පුළුවන් මේ බලංගෝ අපේ භාෂාව මෙන්න අපි හදාගත්ත භාෂාව. අන්න ඒක නිසා පින්විතරින් මේක ස්වභාවික භාෂාවක් නොවන නිසා ඔය සංස්කෘතිය තථාගතයන් වහන්සේ දේශනා කළා මේ ධර්ම ඡන්දසට නැගීම දුකුලා ඇවත්වේ කියලා. ඡන්දස කියලා කිව්වේ මොකන්ද? සංස්කෘතිය. දුකුලා ඇවත්වේ කියලා. ඒ කියන්නේ දුක්ඛතාපත්ති නිවන් දකින්න හරීම දුක්ඛාගත වෙනවා නිවන් දැකලා. ඒක නිසා පින්වතුනි මේ සිංහලයේ වීම ගැන ඔබ බොහොම ආඩම්බර වෙන්න ඕනේ. ඉතින් අපි මේ හමුදාවක් හදනවා ඇත්තටම. ඉංග්‍රීසියෙන් බණ කියන්න පුළුවන්. සකાય නිරුක්තියෙන් දහම විග්‍රහ කරන්න කියලා කියන්නේ පින්වතුනි මේ වචනයේ පරිසමාප්තු අර්ථයක් තියෙනවා. ඒ වගේම ජනපද නිරුක්තිය කියලා එකකුත් ඔතන තියෙනවා. ඔය සෝකාය නිරුක්තිය, ජනපද නිරුක්තිය, ඔය හැම එකක්ම පාවිච්චි කරලා දහම් දේශන්න කියලා කියනවා. දැන් මම ගාල්ලේ පැත්තට කියලා බණ ගිහින් බණ කියන්න ගියාට පස්සේ ඒ අයට ගෝචර වෙන්න දහමක් ඕනේ මම කතා කරා. එතකොට ඒ අයට ගෝචර වෙන්න ඕනේ පිටුදෙන ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ ප්‍රත්‍යන්තයන්හි තියෙනවා ඒ ඒ භාෂා ක්‍රම. එතකොට ඒවට අනුරූපව ධර්මයේ කතා කරනවා නම් ඒ ඒ ඒ ඒ භාෂාවන්ගේ තියෙනවා පදයෙන් නිරුණු උක්ත වෙන නිර්ණය. ඒ කියන්නේ එතනින් නිර්ණයක් වෙනවා පිටුදෙන හැමතිස්සෙම. ඒ ඒක තමයි ගන්න තියෙන්නේ. පදයක් ගත්තට පස්සේ ඒ පදයෙන් කියවෙන දෙයක් තියෙනවා. ඒකට තමයි ඔය නිරුක්ති පරිසම්බිදා ඥානය කියන ඥානය වැටහිලා එන්නේ. එතකොට ඒ උත්තමයේ කොයි කොයි ප්‍රදේශයකට ගියා. ඒ ප්‍රදේශයේ තියෙන වචනයක් ගත්තට පස්සේ ඒ පදයෙන් නිර්ණය වෙන උක්තයක් තියෙනවා. පේන්න තියෙන දෙයක් තියෙනවා. අන්න ඒක තමයි ප්‍රකාශයටපත් කරන්නේ. හැබැයි හැම වචනයක්ම නිරුක්ති පතයක්. නිරුක්ති පතයක් කියලා කිව්වේ පිංගුදුනේ නිරුක්ති දහස් ගාණක් හදන්න පුළුවන් එක වචනයකට. එහෙමනම් ඒක තමන්ට ගැළපෙන විදිහට. දැන් සෝතාපන්නෙක් නිරුක්තියක් අඩන විදිහට නෙමෙයි මේ මහරහතන් වහන්සේ නමක් නිරුක්තියක් අඩන්නේ. ඒක සෝතාපන්නයාගේ නිරුක්තියට වඩා අර මහරහතන් වහන්සේගේ නිරුක්තිය හරි ගැඹුරුයි. ඒක මහා ගැඹුරට කල්ලා ගන්න පුළුවන්. ඉතින් ඒකයි ඒ තියෙන මානසික ස්වභාවයේ හැටියටත් ඒ නිරුක්තිය මේ විදිහට කැඩලා එනවා. ওই නිරුක්ති පරිසම්මිජා ඥානය කියන එක පිංගුදුනේ සෝතාපන්න ඵලයේ ඉඳලා ටික ටික වර්ධනය වෙන ඥානයක්. හරි හප්පේදී ඔක පූර්ණේ වෙනවා. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. හරි. දැන් අපි තව ඉස්සරහට යන්ක. එතකොට එහෙනම් දැන් හොඳට බලන්න. දැන් එහෙනම් මේ දුක් තුනෙන් පෙළෙන පෙළින්ලකින් ඉන්නේ අපි. එක මොහොතක්වත් මේ දුක් තුනෙන් පෙළෙන්නේ නැතුව අපිට ඉන්න බෑ. එහෙමනම් මට ඔබ එක දෙයක් කියන්න පින්වතුනි, ඔබ ඔය දුක් තුන දැන් අවබෝධ කළාද නැද්ද? ඔය අවබෝධ කිරීම පින්වතුනි, ඔය දුක් තුන දුක්ඛ දුක්ඛේ සංඛාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ කියන ඔය දුක් තුනක් මේ මිහිමල්ල තුල තියෙනවා. ඔබ ඔය දුක් තුنين පෙළෙනවා කියලා දන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියපින්නද? හොඳට බලන්න විමසලා. බුදුහාමුදුරුවෝ කියපින්නද? එහෙම නැත්නම් ඔබට ප්‍රත්‍යක්ෂ වුණාද පින්වතුනි ඔබ දුකෙන් පෙළෙනවා කියලා? ඔය දුකට හේතුව මොකද්ද? ඔය දුකට හේතුව මොකද්ද? තණ්හාව. එහෙනම් දැන් ඕක පිංගුතනි බුදුහාඳුරෝ කියපින්දද ඔබ දන්නේ? බුදුහාඳුරෝ කියපින්දද දන්නේ? නෑ. ගුරුවරයන් ආපු හින්දද දන්නේ? නෑ. එහෙනම් ඔන්න පිංගුතනි නැගිලෙනවා ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ පුබ්බේ අනුසුතේස ධම්මේසු චක්කුං උදපාදී කියන තැන. අන්න පෙරණවසු විරු ධර්මයන්ගේ ධම්මස පහල වුණා මෙච්චර කල්වම ඔය දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන තුන වචන මාත්‍ර වලින් දැගෙන හිටියා පද පරමයක වෙලා හිටියා. හැබැයි දැන් මට ප්‍රත්‍යක්ෂ වුණා මේ දුක් තුنين මම පෙළෙනවා නේ කියලා. ඔන්න සිංහතුනි හටගත්තා. ඊළඟට මොකද්ද වෙන්නේ? මේ දුකට හේතුව දැනගත්තා. මේ දුකට හේතුව ඔය දුක් තුනටම හේතුව එකම එකක්, ඒ තමයි තණ්හාව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍ර හාවි නන්දනි. ඕක සරලව ගත්තාම කිව්ව හැකි ඒ තන හාවීම. තන්හි හාවීම හේවත් තණ්හාව. ඒ තන හාවෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් ඒ තන හා වෙන ස්වභාවයක් දෙක එක තැනක හරි හා වුණා නම් පින්වතුනි ඒ හා වීම නිසා දුක් දුක විපරිණාම දුක් සංඛාර දුක්ඛයන්ගෙන් පෙළෙන්න පටන් ගන්නවා. එහෙනම් පෙළීමෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් ඔන්න දැකගත්තු පින්වතුනි ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ පුබ්බේ අනුසුතේස ධම්මේසු චක්ඛුං උදපාදී කියන ඔන්න ධම්මත පාළ වෙන්න ගත්තා. මේ දුකට හේතුව නම් තණ්හාව නේ කියලා. දැන් ඊළඟට බලනවා එහෙනම් මේ දුකට හේතුව තණ්හාව නම් මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. ආන් ඒකට තේරෙනවා මේ දුකෙන් නිදහස් වෙන්න නම් රූප වහල හරියන්නේ නැහැ. තමන් වශයෙන් පවත්වන්න ඉඳලා හරියන්නේ නැහැ. තමන් වශයෙන් පවත්වන්න පුළුවන් ඕන නම් අරගෙන. මක් කළද? හේතු සමේල සමේල සමේල සමේල. ඉතින් හේතු සමේනවා කියන්නේ මොකක්ද අන්තිමට? සංඛාර දුක. එහෙනම් තමන් වශයෙන් තියන්න උත්සාහ කළා කියන එක සංඛාර දුකටයි තියෙන්නේ. මිසක් එදෙනින් ගැලවිල්ලක් නැහැ. එහෙනම් සබ්බේ සංඛාරා දුක්ඛාති කියන එක හොඳ ආකාරයෙන් වැටහෙලා යන්නේ නැද්ද? සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති. ඕක මම තව ටිකකින් පැහැදිලි කරන්න වෙලාවක් තිබුණොත්. ඔය සබ්බේ ධම්මා අනාත්තාති ඔක්කොම විග්‍රහ කළා දෙන්නේ. එතකොට බින්දුනේ නේනම් යම් සංඛාරයක් වෙන්න ඕන නම් ඒ සංඛාරය කරන්නේ මොකදද? මේක පවත්තගෙන යන්නේ. එහෙනම් මේ මහා දුකක් දුකකට පිළීමක් කිරීමක් තමයි මේ සංඛාරය වඩනවා කියලා කරගෙන යන්නේ. එහෙමනම් දැන් මොකද වෙන්නේ? මේකෙන් නිදහස වෙන්න නම් මේ දුකෙන් අර එකක්වත් කළා හරියන්නේ නැහැ. තියෙන එකම දේ තමයි මොකද්ද? මේකට ප්ලග් වෙලා තියෙනවා නම් ප්ලග් එක ගලවලා දාන්න. එහෙනම් තන්හි හා වුණා නම් පින්වතනේ ඒ හා වෙච්ච තැනින් ගලවලා දාන්න. එහෙනම් යෝතසායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලේ. ඒ තණ්හාවන්ගේ ඉතිරි නැතුව, ශේෂ නැතුව නොයල්මක් ඇද්ද, මිදීමක් ඇද්ද? ආන් ඒකෙන් දුක් නිරෝධය වෙනවා. එහෙනම් මේක අතුගාලම දාන්න ඕනේ. වයිපරේට කාක් බෙට්ටක් වැහෙන්නට පස්සේ වතුර ටිකක් ගහලා එකපාරක් හරියන්නේ නැහැ. ඕක පැතිරිලා යනවා. ඊට පස්සේ තව පාරක් කරලා එක බින්දු මාත්‍රයක්වත් නැති වෙනකන් මේක අතු ගාලා දාන්න. එහෙනම් මේ විදිහට ඔන්න ඔය කර්තව්‍යය කරන්න තමයි ඔබට දැන් තියෙන්නේ. දුක්ඛ නිරෝධය කියන දුක්ඛ නිරෝධය කියන එක දැන් ඔබට හොඳ ආකාරව පෙනුනේ. එහෙනම් ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ පුබ්බේ අනුසදේස ධම්මේසු චක්ඛු මුදපාදී. ඔන්න ධම්මයට පහළ වුණා දුක්ඛ නිරෝධයේ පිළිමත. සාරලෝම ගත්තොත් එහෙම ඔබගේ ඇඟිලි දෙකක බැඳලා තියෙනවා සිංහතරින් වයර් කෑලි දෙකක්. ওই වයර් කෑලි දෙකේ අනික් කෙනවල ප්ලග් එකකට සම්බන්ධ වෙලා ප්ලග් පොයින්ට් එකකට ගහනවා. ගැවුව ගමන් ඔබට කරන්ට් එක වදිනවා නේද? එහෙනම් කරන්ට් එක වදිනවා කියන ওই මහා දුකෙන් දුකට හේතුව මොකද්ද? අර ප්ලග් එක ගහපු එක නේද? එහෙනම් ඕකෙන් ওই දුකෙන් නිදහස් වෙන නම් මොකද්ද කරන්න ඕනේ? අර ප්ලග් එක ගලවන දාන එක. ඊයෝක රොකට් සයන්ස් දෙකින්ද? එහෙමනම් අන්න අර දුකට හේතුව තණ්හාව බව දැකපු කෙනා එතනින් එහාට එහෙනම් මේ තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ කියලා හිතාගන්න. එහෙනම් තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ කියලා හිතනකොට පින්වදින මේ ලෝකයේ සාරයි කියලා හිතාගත්ත මුලා දෘෂ්ටි මිදිලි ගිහිල්ලා මේක අනේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමන නම් මට එපා කියන දෘෂ්ටියටපත් වෙනවා. අන්න සම්මාදිට්ඨිය දැකගත්තා. සම්මාදිට්ඨියටපත් වුණා. සම්මාදිට්ඨියටපත් වෙනකොට මාර්ගය උදා වුණා. අන්න ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යන්ති මේ වික්ඛවේ පුබ්බේ අනුස්සති ධම්මේසු චක්ඛු මුදපාදී කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයට පිළිපන්න. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන යමෙක් දුක්ඛ ආර්ය සත්‍ය දකිනවා නම් දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය ඒකාන්තයෙන්ම එකලෙස දකින්නවා කියලා. ඕම් ඔය තුල පිංගුතුනි ඔය කියන මහා උත්තමයා බිහි වෙන්න හේතු සාධක සකස් වෙන. එතකොට එහෙනම් දැන් ඔතනින් ගිහිල්ලා බලන්න. මෙච්චර වෙලා පිංගුතේ ලෝකේ හරි සාරයි කියලා අල්ලගෙන හිටියා මුලා දෘෂ්ටියක් නිසා මොකද්ද මේ සීළු දේ මගේ වසඟේ තියෙනවා කියලා. එහෙනම් සීළු දේ මගේ වසඟේ තියෙනවා කියන නිසා අයව මහා සැප දෙනවා කියලා හිතාගත්ත යමක් සැප දෙනවා නම් පිංගුතුනි ඒක මහා සාරයි කියලා හිතාගත්ත. ජද නිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන එක අනිත් පැත්තේ හිතාගත්ත. යමක් සපගෙන දෙනවා නම් ඒක මහා සාරයි කියලා හිතාගත්තා. එහෙනම් යමක් සාර බව හිතාගත්ත ගමන් පින්වදිනේ මේ ලෝකේ හරි සාරයි කියලා දෘෂ්ටියට වැටිච්ච ගමන් මොකද කරන්නේ? ඒ සාර ලෝකේ කෑලි කඩන්න දස අකුසලයේ කරන්න පටන් ගන්නවා. දස අකුසලයේ කරලා හරි කමන්නේ මම මේ ලෝකේ මට අවශ්‍ය දේ උදා කරගන්න. මේ දේවල් මගේ වශයෙන් පවතින මට හරි සාර දේවල්. එහෙනම් ඒ දේවල් ලබා ගන්න මම ඕනේ දහවල වැඩක් කරනවා. ඔන්න ඔය මට්ටමට වැහැලා තමයි පින්වදිනේ මිනිස්සු දහවල වැඩ කරන්න පටන් ගන්න. එහෙනම් සත්කාය දිට්ඨිය කියනක තුල ඉන්න කම්පින්දෙනි මේ ලෝකේ ඉන්න සත්වයා පව් කරන්න හරි ප්‍රියයි. පව් කරන්න හරි කැමති. ඔය විචිකිච්ඡාව කියන එක බුද්ධ ආදී අටසැංගේ සැකය කියලා කිව්වට ඔතන තව ටිකක් ගැඹුරට ගිහිල්ලා බලමු මොකද්ද ඔය තියෙන්නේ කියලා. බුද්ධ ආදී අටසැංගේ සැකය තියෙනවා. ඒ වගේම තමයි අතුරට ගිහිල්ලා බලමු මොකද්ද කියලා. ගැටෙන්න අවශ්‍ය නැහැ ඔය පදත් එක්ක. ගැටෙන්න ගියොත් එහෙම සිංහදෙනි ගැටි ගැටි ඉන්නවා මිසක් ධර්මය අවබෝධ කරගන්නේ නැහැ. ඔය සැකය නිර්මාණය වෙලා එළ හැටි පොඩ්ඩක් බලන්න. ආයි පස්සේ කියන්න සංඛාර දුක්ඛයෙන් විපරිණාම දුක්ඛයකට පත් වෙනකොට ඒක දරා ගන්න බැරි වුණාම තමයි සංඛාර දුක්ඛයක් කියලා නැවත ගොඩනගන්නේ. ඒ නැවත යමක් ගොඩනගා ගත්තා නම් තණ්හාවින්නේ ගොඩනගන්නේ, අபிසංඛාරයකින්නේ ගොඩනගන්නේ, සංඛාරයකින් නෙමෙයිනේ. එතකොට අபிසංඛාරයකින් මේක ගොඩනගමු ගමන් මොකද්ද වෙන්නේ? එතනින් එහාට ආයෙ පෙනෙන්න පටන් ගන්නවා මේකේ තියෙන අවිනිශ්චිත ස්වභාවය නිසා. අවිනිශ්චිත හේතු අපි වශයෙන් පවත්වන්න බැරි හේතුන්ගෙන් හැදිච්ච දෙයක් නිසා. ඔන්න ඔතනින් තමයි සංඛා මේ දුක්ඛ දුක්ඛය කියන එක හටගන්නේ. එතකොට දුක්ඛ දුක්ඛේ හටගෙන ඉවරලා එතනින් එහාට ආයේ විපරිණාම දුක්ඛයට යන්න යනකොට තමයි මේ විපරිණාම දුක්ඛේ දරා ගන්න බැරුව ඔතනින් එහාට සංඛාර කර කර තව එකක් උප්පද්ද ගන්න. උප්පද්දගත් යමක් උප්පද්ද ගන්න. ඒ උප්පද්ද ගැනීම නිසා පිංගුතුනි මහ දුකක් හට ගන්නවා. ඒකයි නවත්තන්න බෑ. දැන් මම ඔබට තව දැන් මේ මෙතන තව දෙයක් මම ඔබට කියන්න. දැන් මේ දුක දුක දුක කියලා පැනෙවුවනේ. දැන් මේක වෙන පැත්තකට අරන් යන්න නිසා මම ඒක පොඩ්ඩක් පෙන්ලා දෙන්න. දුක දුක දුක කියලා පනවන හැමතැනම බුදුහාමුදුරුවෝ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකේ ආස්වාදය කියන එකක් තියෙනවා. දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා කියලා තියෙනවා. මේ ලෝකේ දුක මත පිටලා තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම කියනවා අනිත් පැත්තට මොකද? මේ ලෝකේ ආස්වාදය කියන එකක් තියෙනවා. ඔන්න එහෙනම් ඔක පරස්පර විරෝධී වගේ තේරෙයි. ආස්වාදී හේව සැපේ කියන එකකුත් තියෙනවා. ඊළඟට දුක මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා කියලා තියෙනවා. එහෙනම් ඔක්කොම දුකයි කියලා කියන එක වැරදිද? දුක මත තමයි පිහිටලා තියෙන්නේ කියලා. අනිත් පැත්තෙන් කියනවා ආස්වාදී කියලා එකකුත් තියෙනවා කියලා. දැන් ওই දෙකේ තියෙන වෙනස පොඩ්ඩක් අඳුනගන්න. ඔය තථාගතයන් වහන්සේගේ ධර්මයේ තර්ක කරලා වෙනස් කරන්න පුළුවන් කමක් නැහැනේ. උන්වහන්සේ යමක් කියලා දිනනවා නම් කිව්වා කිව්වම තමයි. The perfect one. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ ජින. ඔබ වහන්සේ ජිනද කියලා හවම ඔව් මං අනන්ත ජින කියලා කිව්වා. එහෙනම් මම තමයි මේ ලෝකේ ඉන්නේ perfect මේ කෙනා. හරි. එහෙනම් දැන් බලමු බින්දුවේ මොකද්ද ඔය ආස්වාදයේ කියන්නේ. ආස්වාදයට ඇදෙන එන්නේ බින්දුවේ මෙන්න මෙහෙම දෙයක්. හොඳට බලන්න. ඔබට තියෙනවා දැඩි ඔළුව කැක්කම. ඔබට දැඩි ඔළුව කැක්කම තියෙන වෙලාවෙදී කවුරු හරි කෙනෙක් ඔබට ගෙනල්ලා දෙනවා පෙනඩෝල් දෙකක් බොන්න. ඔය පැරසිටමෝල් දෙක ඔබ බොනකොට ඔබට ඔළුව කැක්කම ගියා. ඔය ගිය ගමන් ඔබට හිතෙනව නේද හම්බෝ දැනෙන සනීපේ පුදුම ආස්වාදයක් තියෙන. කියනවද නැද්ද? එන නිවන් දැක්ක වගේ කියලා කියන්නේ. දැඩි ඔළුව කැක්කම එකේ හිටියනම් නිවන් දැක්ක වගේ කියනව නේද? මේකද දැනුත් ඔබට ඔළුව කැක්කමද? දැනුත් ඔබට ඔළුව කැක්කමද? නෑ නේද? ඉතින් දැනුත් නිවන් දැක්ක වගේද? තමගේ ජීවිතෙන් අත්දැකීම් අරන් බලන්න දැනුත් නිවන් දැක්ක වගේද? නෑ එහෙනම් කෝ අර ආස්වාදේ? ඕම් හොඳට බලන්න. කෝ අර ආස්වාදේ? එවලේ ඔළුව කැක්කමක් තිබිලා ඔළුව කැක්කම නැතිවීම නිසා මොකද උනේ? ඔබට දැනුණ මහා ආස්වාදයක්. ඉතින් දැනුත් ඔළුව කැක්කම නැහෙනේ. එහෙනම් දැනුත් ඔළුව කැක්කම නැත්තම් එහෙනම් දැනුත් දැනෙන්නේ නැහැ අර කියපු ආස්වාදය. නෑ නෑ නෑ ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන හොඳට අවබෝධ කරගන්න වෙනුනේ තියෙන න්‍යාය ධර්මය. ඔබ දැඩි පෙලිල්ලකින් හිටියට පස්සේ ඔය පෙලිලා ඉහළට පෙරුණාට පස්සේ ඔය පෙලීමේ යම් නිදහස් වීමක් තියෙනවා නම් අන්න ඒකට තමයි ආස්වාදය කියලා කියන්නේ. පෙලිලා ගිහිල්ලා ඔය පෙලීමේ නිදහස් වෙනකොට හරි ආස්වාදයි. ආයි ඒ ආස්වාදයේ ගණන මොකද කරන්න ඕනේ? ආයි පෙලෙන්න ඕනේ. ආයි පෙලුණොත් විතරයි ආස්වාදය ගන්න පුළුවන්. අම්මා කොළේ ගිහිල්ලා එනවා බස් එකෙන් බහල් බර බලු බඩමලු දෙකක් අරගෙන. ඇවිදගෙන ඇවිල්ලා ගෙදරින් යන බලු බලු එක තියලා කියනවා අම්මෝ පුතේ නිවන් දැක්කා වගේ දැනුනේ අතට මේ සරහණයක් ආ. ඉතින් ඔය අම්මට ආදරේ දරුවෙකුට ආයි ඔය ආස්වාදේ අම්මට දෙන්න ඕන නම් මොකද කරන්න? ආයි අම්මව අරගෙන ගිහින් බස් හොල්ඩ් එකෙන් තියනවා අම්මේ එහෙනම් වරෙන්. ඔය බඩමලු දෙක උස්සගෙන ආයි ඇවිල්ලා ගෙදරින් තියපන් උඹට ආයි ආස්වාදයි මගේ අම්මා. ඈ එහෙම නැත්නම් අම්මට තව වැඩිපුර ආස්වාද දෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ඊළඟ බස් හෝල්ඩ් එකෙන් ගිහිල්ලා අම්මව බස් දෙනවා අම්මේ මෙතන ඉඳලාම අරන් වරෙන් ඇවිල්ලා මෙතන තියවන් ආස්වාදයේ ඩබල් කියලා. එහෙනම් බලන්න තියෙන්නේ ආස්වාදයේ කියන එක නෑ හැදෙන හැදී නැහැටි. ඔය ආස්වාදයට තමයි මේ මෝඩ මිනිස්සු මුලා වෙන්නේ. ආස්වාදයේ කියන එක නැගෙන්නේ නෑ තියෙන්නේ කවදාකවත් පෙළීමකින් තොරව. පෙළින්නේ මොන මට්ටමද? ඒ මට්ටමට ආස්වාදයි. වතුර ටිකක් බොන්න ඕන කෙනෙකුට වතුර ටිකෙන් හොඳ ආස්වාදයක් ගන්න නම් මොකද කරන්න? පැය දෙකක් ඉඳලා තව ආස්වාද ගන්න ඕන නම් මොකද කරන්නේ? පැය හතරක් පැය පහක් පැය 10ක් ඉඳලා වතුර ටිකක් බිව්වා නම් මුල් වතුර ටික බොනකොට පුදුමාකාර ආස්වාදයි. හැබැයි දීලා තියෙනවා වතුර. රාජ්‍යරු ඇවිල්ලා කියනවා බීයන් දැන් උඹට දැන් උඹට පෙළෙනවනේ දැන් උඹ. දැන් බීයන්කෝ මේ ඔක්කොම තියෙනවා බීයන්. දැන් මොකද වෙන්නේ? දැන් එක මට්ටමකට යනකම් දැන් මේක නැගලා තියෙන්නේ. දැන් ඔය එක මට්ටමකට නැගලා තියෙද්දි දැන් මේක මොන හදනකොට මොකද වෙන්නේ? දැන් පෙළීම අඩුවෙන් ආස්වාදයක්මක් එනවාද? අඩු වෙනවා. පින්වෙනි ආස්වාදයේ උප්පරිමේ තෙන්නේ කොතනද? පෙළීමේ උප්පරිමේ තියෙන තැන තමයි ආස්වාදයේ උප්පරිමේ තෙන්නේ. පෙළීම අඩු වෙනකොට ආස්වාදයත් අඩු වෙනවා. අන්න මොකද වෙන්නේ? අඩුවෙලා යම් තැනකදී පෙළීම බිඳුව වෙනවා. පෙළීම බිඳු වුණාට පස්සේ ඔබ වතුර බොන එක නැවතුත් රජුරෝ කියන කපනවා බෙල්ල බිව්වේ නැත්තම්. දැන් ඒක උඩ මොකද වෙන්නේ ආයි? දැන් වතුර නිසා ආයි මක් වෙන්න ගන්නවද? ආයි පෙළෙනවා. ඔන්න එනම් මම ඔක ප්‍රස්තාරයක අඳිනවා. එනම් ඔන්න ප්‍රස්තාරයක් අඳින්න යන්නේ හොඳට බලා ගන්න. මැද්දේ තියෙනවා බින්දුව. දුකක් නැති සුපක් නැති දැන්. එහෙනම් උඩ තියෙනවා පින්වසනේ උඩ තියෙන දුක යට තියෙනවා සැප. දැන් බලමු කොහොමද සැප එන්නේ කියලා. මොකද මගේ සාස්ත්‍රණ වහන්සේගේ වචනේ බොරු වෙන්න දෙන්න බෑනේ. දැන් බලමු ප්‍රස්තාරයක් හදලා දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියන එකයි ආස්වාදයක් ලෝකේ තියෙනවා කියන එකයි දෙකම ගැලපෙලා යන්නේ. ඔන්න එනම් මෙතන තියෙනවා බින්දුව. මෙතනින් උඩ තියෙනවා මොකද්ද? දුක. මෙතනින් යට තියෙනවා සැප. ඔන්න දැන් කෙනෙක් ඉන්නවා පින්වදිනේ. වතුර දිවයි වතුර දිමේ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා දැන් මේ නගිනව හෝ ගාලා මේ පැත්තේ දුක පැත්තෙන් නගිනව නේද ප්‍රස්තාරේ උඩට. ඒ දුක පැත්තෙන් ප්‍රස්තාරේ නැගලා යම් දැනගෙන ගියාට පස්සේ ඔන්න රජුරෝ කියනවා ආයෙන වතුර වීයන්කෝ දැන්. දැන් මොකද වෙන්නේ පිංගුදෙනි මේ මට්ටමට ප්‍රස්තාරේ නැග්ගා. දැන් මෙයා වතුර බොනවා. වතුර බොන්න මොන මොකද වෙන්නේ දැන්? අර මුලින් වතුර බොන වතුර උගුර තමයි ආස්වාදයේ උපරිමේ දෙන්නේ. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? අර පෙළීම අඩු වෙනකොට ආස්වාදයත් අඩුයි. පෙළීම අඩු වෙනකොට ආස්වාදයත් අඩුයි. ඔන්න පෙළීම අඩු වෙලා අඩු වෙලා පෙළීම බිඳුවට එනකොට ආස්වාදයත් බිඳුවට ආවා. මෙතනින් ඉහළ රජ්ජුරෝ කියනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඔක්කොම ටික වීයා. දැන් මොකද වෙන්නේ ආයි? දැන් බිඳුවෙන් පල්ලෙහාට එයිද? ඈ? දැන් මෙතනින් ඉහළ වුණ වතුර වලින් මොකද වෙන්නේ? සැප වැද්දට එයිද? නැහැ. ආයි මොකද වෙන්නේ? ආයි අර පෙළිනවා. දැන් මොකද? වතුර බීම නිසා පෙළෙන්න පටන් ගන්නවා මේක. එළිය ග්‍රීස් මේ ඉන්නවා. එළිය මහා අවුවයි. අවුවේ තැප තැප ඉන්නවා එන්න දෙයන්නේ ඇතුළට. එහෙනම් අවුවේ අවු රස්මියෙන් පෙළි ඉන්නකොට මොකද වෙන්නේ? මේ ප්‍රස්තාරේ නගින උඩට නැගලා උඩට යනවා. උඩට ගියාට පස්සේ මොකද වෙන්නේ? එතනින් මෙයා දුවගෙන එනවා AC එකක් ගාවට. අන්න AC එක එනකොට මොකද වෙන්නේ? AC එකට එනකොට මොකද වෙන්නේ? අන්න දැන් ආස්වාද. එහෙනම් AC එකට ආපු මොහොතම නේද තියෙන්නේ ආස්වාද? දැන් මොකද වෙන්නේ? අර කායික පෙළීම දුර වෙවි යද්දි මොකද වෙන්නේ? අර ආස්වාදේ අඩු වෙවි ගිහිල්ලා කායික පෙළීම දුර වෙනකොට ඔන්න ආස්වාදේ බිඳුවට ආවා. දැන් මොකද වෙන්නේ? ඔන්න රජුරු කියනවා දැන් යන්න බෑ ඔබට. ඔතන ඊට හරි. දැන් මොකද වෙන්නේ? ටික වෙලා කරනකොට කට ගාලා ගැහෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් මොකද මේ වෙලා තියෙන්නේ ආයි? ආයිසරයක් පෙලෙන්න ගන්නවා. එහෙනම් පිටින් මේ ප්‍රස්තාරේ බින්දුවෙන් පල්ලයට යනවද? මේ ප්‍රස්තාරේ බින්දුවෙන් පල්ලයට යනවද? නැහැ. එහෙනම් දුක්ඛෝ ලෝකේ පටිච්චිතා නෙමෙයිද? මම ඒ කොටස දෙන්න. දැන් එතකොට එහෙනම් ඔන්නතන වෙන පිංගුතනේ ඔය තියෙන ආස්වාදයේ මොකද්ද කියලා හරියටම දකින්න. ඔය ආස්වාදයට තමයි පිංගුතනේ මේ පිරිස් අහුවෙන්නේ. ඔය ආස්වාදයට අහුවෙලා තමයි මොකද අර පෙළෙන දුක ගැන අවබෝධයක් නැහැ. අවබෝධ දෙන එකම එකයි මොකද්ද? අර ආස්වාදයේ විතරයි. එහෙනම් දැන් මේ ආස්වාදයට අහුවෙලා ඒ ආස්වාදයේ දිගේ යන ක්‍රමවේදයක තමයි ඉන්නේ. ආස්වාදයට අහුවෙලා යන ක්‍රමවේදයක තමයි ඉන්නේ. ඔන්න හොඳට අවබෝධයට ගන්න මේ කියන කාරණා. ආස්වාදයකට අහුවෙනවා. ආස්වාදයක් තියෙනවා නම් පිටුදෙනි ආස්වාදයේ තියෙන ඒකාන්තයෙන්ම කොතනින් පස්සේද? අර මහා පිළීමකින් පස්සේ තමයි ওই ආස්වාදය කියන එක හැදිලෙන්නේ. එතකම පිටුදෙනි ආස්වාදය කියන එක හැදෙන්නේ නැහැ. තව ආස්වාදයේ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙහෙම ඌණ පූර්ණයක් තියෙනවා. හැමදෙයක්ම ඌණ පූර්ණයට ලක් කරනවා. තව කෙනෙකුට ෆෝන් එකක් තියෙනවා. ඔන්න බලන්න දුක හැදෙන්නේ නැහැ. තව කෙනෙකුට ෆෝන් එකක් තියෙනවා. ඔබට ෆෝන් එකක් නැහැ. අනේ මේක වටිනවනේ කොච්චර හොඳයිද මටත් තිබුණා නම් කියලා හිතෙත් එකම මොකද වෙන්නේ? දැන් මේක නැතිවීම නිසා පෙළෙන පටන් ගන්නවා. මේක තමන්ට නැතිවීම නිසා පෙළෙන. පෙළිලා යම් තරකට ගියාට පස්සේ මොකද වෙන්නේ? ෆෝන් එකක් ගැනීම කියන එක පුදුමාකාර ආස්වාද ජනක දෙයක් බවට පත් වෙනවා. ඔන්න දැන් ෆෝන් එකක් ගත්තා. ෆෝන් එකක් ගත්ත ගමන් මොකද වෙන්නේ? අර දෙවිච ආස්වාදේ නැති වෙලා ගියා. හැබැයි ෆෝන් එකක් ගන්න වෙලාවේදී පුදුම ආස්වාදයි. ෆෝන් එකක් ගන්න වෙලාවේදී පුදුම ආස්වාදයි. ෆෝන් එක ගත්තට පස්සේ අර දෙවිච ආස්වාදේ සාම්වලින්ම නැති වෙලා ගියා. එහෙනම් දැන් මොකද්ද මේ වෙන්නේ? ඌණ පූර්ණයක් නේද සිද්ධ වෙන්නේ? තමන්ට දිවිතෙන්නේ තමන්ට මොකක් හරි නැත්තම් ආන්ගේදී ලබා ගන්න තමයි පිංගුදිනේ පෙලි පෙලි යන්නේ. ඔය එක පෙලීම. ඕක මානසික පෙලීම. ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටියට පත් වෙන අයට වෙන පෙලීමක් ඔය තියෙන්නේ. ඉතින් ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටිය සාමුලින්ම නැතිලා යන්නේ කොයි වෙලාවට? ආදි හත්තේ. එතකම්ම ඕක ඉතින් පොඩ හරි තියෙනවා. ජීවිත ආසාව හරි තියෙනවනේ ජීවිතේ සාරයි කියන හැටි. එහෙමනම් දැන් මොකද්ද වෙන්නේ? දැන් මොකක් හරි වස්තුවක් තව කෙනෙක් දෙයක් දැක ගමන් ඒක නිසා පෙලෙන්න පටන් ගන්නවා. ඒක මට නෑ නේ කියලා. එහෙනම් දැන් තරුණ දරුවෙකුට කතාද බඳින්න හිතෙන්නේ ඇයි? කතාද වැඳීම සාරයි කියන මුලා දෘෂ්ටියට පත්යි. ලෝකේ යම් කොටස් සාරයි කියන මුලා දෘෂ්ටියට පත් වෙනවානේ. මෙහෙන් දකින්න ඔය දේවල්. එහෙන් මෙහෙන් දැකලා ඒව සාරයි කියන මුලා දෘෂ්ටියට වැටිච්ච එකම මොකද වෙන්නේ? දැන් පෙළෙනවා. ඇයි? අනේ අනිත් දේ උන් කතාද බඳලා නේ. මම බඳලා නෑ. දැන් පෙළෙනවා හොගාලා. දැන් පෙළිලා යම් දවසක ගියාම මාන්සෙලා මොකක් හරි කරගෙන කතාදයක් බඳ ගන්නවා. අර පෙළීම ඉවරයි. දැන් තවදුරටත් ඔය කතාද වැඳීම කෙනෙක් ආස්වාදයිද? නෑ. ඒකාන්තාව දැන් ආස්වාද නෑ. ඒකාන්තාව ආස්වාද නෑ. ඒක නිසා අල්ලපු ගෙදර කාන්තාව දිහා බලාගෙන හුඳනවා. ඔය කාමයේ වර්ධව හැසිරීම ආදී වශයෙන් ඔය දේවල් සිද්ධ වෙන්නේ ඔන්න ඔය. එහෙනම් දැන් මේ ආස්වාදය කියන එක පිටින් කෙලවරක් නැහැ. ඌණ පූර්ණයක් හැමදෙසෙම තියෙන්නේ. Tamanda දෙයක් නැත්තම් හිතින් ආවේ හිතින් පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා ඒක ලැබෙනකොට මහා ආස්වාදයක් විදිහට ගන්නවා. එහෙනම් ආස්වාදයේ විදිහට දැකගත්තා නම් හරි. ආස්වාදයේ විදිහට දැකගත්තා නම් ආදීනේ විදිහට දැකගත්තා නම් ඔන්න නිස්සාරණේ වෙන්න පුළුවන්. ආස්වාදයේ ආදීනේ වැ දකින්න නැතුව පින්විතර නිස්සාරණේ වෙන්න බෑ. කවදා ආස්වාදයට ඇලෙනව නැත්තම් ආදීනව විතරක් ලෝකේ නැහැ ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදයේ තතුල ලෙස දැක ගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි. තතුල ලෙස දැක ගන්න. මොකද්ද මේ ආස්වාදය කියලා දැක්ක. හැබැයි අපි හිතන් ඉන්නේ ආස්වාදය කියලා කියන මහා සාරවත් දෙයක් කියලා හිතන් ඉන්නේ. නමුත් අපි දන්නවා පින්විතරනි පල්ලම බහින නම් ඒකාන්තයෙන්ම කෙන්න ඕනේ. කන්දක් නැගින්න ඕනේ. මේක නැගින්න නැගින්න කියලා පිළිල පිළිල පිළිල පිළිල ගිහිල්ලා තමයි ඔය කියන ආස්වාදය ගන්න. කෙල්ලෝ කී කොල්ලෝ කී යාල්ලා ඉන්නවා. අම්මයි තාත්තයි කෙල්ලව ගෙදර හිරක. දවසකට පස්සේ පැනල යද්දිද ආස්වාද? සති දෙකකට විතර පස්සේ පැනල යද්දිද ආස්වාද? හොඳට බලන්න ජීවිත අත්දැකීම ඔබ අහලා තියෙන දේවල්. මොකද වෙන්නේ? සති දෙකකට විතර පස්සේ පැනල යද්දි කොහොමද? අර පිළිලා පිළිලා පිළිලා අනේ මට දකින්නත් නෑ අහන්නත් නෑ අනේ අයියෝ කී කී. පිළිලා පිළිලා පිළිලා පිළිලා පිළිලා පිළිලා ඉඳද්දි අන්න දොර දොර ජනෙල් අරගෙන කොල්ලා ඉනවන. මොකද වෙන්නේ? හරිම ආස්වාද ජනකයි ඒ වෙලාව. දවසකින් පස්සේ එීම આવුත් මොකද වෙන්නේ? ඒක හරියන්නේ නෑ. එච්චර ආස්වාද නැහැ. ආස්වාදයි එච්චර නැහැ. ඇයි එක දවසයි ඉන්නේ පෙළුනේ? දැන් ඔබගේ දරුවා ෆෝන් එකක් ඉන්නවා. ඔබගේ දරුවා ෆෝන් එකක් ඉන්නද ඔබ ෆෝන් එක දෙන්නෙම නැහැ. රිස්සත් කරලා ඉන්නකෝ. එහෙනම් දැන් මේ මොකද ඔය ඔබ ඔය සම්‍යක් ප්‍රයෝගයක් කරනවා දරුවට හා රිස්සත් කරන්නකෝ. රිස්සත් කරලා ලකුණු ටික අරගන්නකෝ. එතකොට ෆෝන් එකක් දෙන්න. දැන් මොකද වෙන්නේ මේක? අර වටේ පිටේ දකින්න අනිත් අය ෆෝන් පාවිච්චි කරන ඔක්කොම ඉතින් මේක ඔළුවේ හදා ගන්නවා මේ ඔක්කොම. එන අපි යමක් හදාගත්තා නම් පින්විතනේ ඔන්නේ හදාගත්ත සාදගත් ඒවා අස්ගන නිසා ඔකට කියනවා අස්සාද කියලා. අපිම සාදගත්තා අපිම සාදගත්ත සාදේ අස් කරලා දානවා. අපිම සාදගත්ත එක අස් කරලා දානවා නම් කියනවා අස්සාද කියලා. ඒ අස්සාදේ ඇති වෙන්නේ ඔන්න ඕක නිසා. දැන් අර කොල්ලන්ට කියනවා සිස්සත් එක ළාමයි දෙන්න කියලා. දැන් මොකද වෙන්නේ අර වටේ පිටේ ඉන්නේවත් ඔක්කොම දැක දැක හරීම ආස්වාද ජනක විදියට යනවා උලට. ওই විදියට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොකද වෙන්නේ? සිස්සත් එකලාට පස්සේ ඔන්න හොම දැන් මේක ගන්න ඕනේ ගමන දැන් සිස්සත් එක කරනවා. ඇයි? බුදුව පෙළින්න කිල් පෙළෙනවා. පෙළ පෙළ පෙළ පෙළ යම් අවස්ථාවකදී මොකද වෙන්නේ? ඔන්න නිදහස් කරනවා. ෆෝන් එක අරන් දෙනවා. ෆෝන් එක අරන් දුන්න ගමන් ආස්වාදයි. ෆෝන් එක අරන් දීපු ගමන් ආස්වාදයි. ඔන්න ආස්වාදයේ තේරුම් ගන්න ආදීනේ තේරුම් ගන්න. එහෙනම් මේ ලෝකෙ පිංගදින ආස්වාදයක් නිදා සැරිසරුවා නම් ඔන්න හොඳ ආකාරව තේරුම් ගන්න මොකද්ද ඔකට හේතුව කියලා. එහෙමනම් දැන් මේ ලෝකයේ පිංගදින දුක මත පීඩලා තියෙනවද? එහෙනම් මොකද මේ ප්‍රස්තාරයේ සැපපැත්තට මේක යන්නේ නැහැ. දුක මත විතරයි පීඩලා තියෙන්නේ. ලෝකයේ දුක මත පීඩලා තියෙනවා සැපපැත්තට යන්නේම නැහැ. එහෙනම් පිංගදින ඔබ තීරණයක් ගන්න. මේ ලෝකේ ආයේ ඔබට ආස්වාදයක් ගන්න නම් ආදීනෙම ආස්වාදයක් ගන්න නම් පිළීමක් තියෙන්න ඕන. එහෙනම් පින්වදිනේ මේ ලෝකයේ මොනවද ආයේ ආස්වාද කියලා තියෙන්නේ? එහෙනම් මේ දුකින් පිරිච්ච ලෝකයක් නෙමෙයි. ඉතින් මේ ලෝකේ ආයේ උපදින්න ඕනද ඔබට? ඔන්න ඔය තැන ඔබෙන් ප්‍රශ්න කරලා අහන්න. ඔබට ආයේ උපදින්න ඕනද කියලා. දැන් ඔබට උපදින්න ඕනද කියලා අහුවම ඔබ හැම කෙනාම හනඳගා කියනවා නෑ මට උපදින්න බෑ. එහෙනම් උපදින්න බෑ කියලා කිව්වොත් උපදින්න එක නතර වෙයිද? නෑ. උපදීම කියන්නේ හේතුක මොකද්ද? ඵලයක්. ඉපදීම කියලා කියන්නේ තින්ගුදුනේ හේතුන් පටිච්ච සම්පූතක්. ඔය තැන තමයි ඒකක් තියෙන්නේ. හේතුන් කපේනවා නම් තින්ගුදුනේ උප්පත්තිය කියන එකත් මක් වෙනවනේ. ජාතිය කියන එකත් උදා වෙවි තියෙන්නේ. ජාතිය කියන එක හැම මොහොතකම උදා වෙවි තියෙන්නේ අපි. ජාතිය ඇති වුණා නෙමෙයි. ජාතිය උදා වුණා. හැම මොහොතක් මොහොතක් නෑරම ජාතිය කියන එක උදා වෙවි තියෙන්නේ. මෝලිය පගුණ හාමුදුරුව බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා අහනවා. ස්වාමීනි මේ ජාතිය කාගේද? ඒ වෙනා කියනවා ආහා පග්ගුණ ඔය කියපු කතාව වැරදි ඔය අහපු ප්‍රශ්නේ වැරදි ඔය ප්‍රශ්නේ හරියට අහන්න. ජාතිය කාගේද කියලා හෙව්වොත් පණවන්න බෑ. ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තද කියලා. ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් උදා වෙනවද කියලා අහන්න. ජාතිය භව ප්‍රත්‍යයෙන් උදා වෙනවා. එහෙනම් යම් කිසි රාග භවක්, ද්වේෂ භවක්, මෝහ භවක් තියෙනවනම් ඔන්න ඔය රාග භව, ද්වේෂ භව, මෝහ භව නිසා මොකද වෙන්නේ? ජාතිය උදා වෙවි තියෙනවා. එහෙනම් ඉදම් පච්චේතා පටිච්චසමුප්පාදයට එක බලද්දි පිංගුතුනි එකම එක හැම පටිච්චසමුප්පාද චක්‍රයකින්ම ජාතියක් හටගන්න. හැම පටිච්චසමුප්පාද චක්‍රයකින්ම ජාතියක් හටගෙන ඒ ජාතිය හටගන්නේ ජාතිය විද්‍යාමාන වෙන්නේ ජාතිය උදා වෙන්නේ සිංහදිනී භවයක් නිසා. දැන් භව ජාති ඕනේ තරම් තියෙනවා. ප්‍රධාන වශයෙන් භව තුනක් තියෙනවා. රාග භව, ද්වේෂ භව, මෝහ භව කියලා. ඔය හැරෙන්න සිංහදෙනි බව කෝටි ප්‍රකෝටියක් තියෙනවා. ඔය අනිත් බව කෝටි ප්‍රකෝටියම ඔය බව තුනටයි තියෙන්නේ. බලු බව තියෙනවා, හරබ් බව තියෙනවා, ගොම් බව තියෙනවා, කම්මැලි බව තියෙනවා, නිදිමත බව තියෙනවා. ඔය ඔක්කොම බව. එහෙනම් නිදිමත බවක් තියෙන කෙනාගේ ජාතිය මොකද්ද? නිදිමත ජාතිය. ඉදම් පච්චේතා පරිච්ඡ සම්පාද. නිදිමත බවක් තියෙන කෙනාට නිදිමත ජාතියකින් හටගන්න. එහෙනම් ජාතිය කියන එක හැමදේසෙම උදා වෙවි තියෙන්නේ. ජාතිය කියන එක ඇති වුණා නම් පින්වතුනි ඇති වුණා නම් ඇති වුණාමයි නේද? එහෙනම් ආයි වෙනස් වෙන විදිහක් නැහැ නේද? එහෙනම් අද මිනි මරුව හැමදාම මිනි මරුව වෙන්නේ නැහැ. එහෙනම් අඟුලිමාල ආනහතන් වන්දේ නම බවට පත් වුණේ කොහොමද? ජාතිය කියන එක ඇති වුණා නම් ජාතිය කියන එක ඇති වෙනව නෙමෙයි මොකද්ද? උදා වෙවි තියෙනවා හැමදෙස්සෙම. හැමදෙස්සෙම උදා වෙවි උදා වෙවි උදා වෙවි තියෙනවා. එහෙනම් එහෙන් උඩින් සංකාරයක් පටන් ගත්තා නම් ඒකට අදාළව ජාතියක් හට ගන්නවා මේ පැත්තේ. ඕක ජරා මරණයට යනකොට ඕක දරා ගන්න බැරුව මොකද කරන්නේ? ඊට පස්සේ ආයි අභි සංකාරයක් වඩලා මේක හදාගන්න. මේක හදාගත්තා නම් අර සංකාර දුක්ඛෙන් හදාගත්තා. ඊට පස්සේ දැන් ඕක නිසා ආයි දුක්ඛ දුක්ඛෙන්ද වැටෙනවා. ගැලුමක් නැහැ. පටිච්ච සමුප්පාද චක්‍රාරහා ගියත් ලින්ගසිනි. ඔතන තේරෙන්නේ ඔක්කොම මේ දුකමත් බීම තියෙන. ඒකයි කිව්වේ සදාගතයන් වහන්සේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඒව මේ දස කේව දස දුක්ඛ කන්දස සමුදය හෝති කිය. මේ දුක්ඛ කන්දේක උදා වීමක් සිද්ධ වෙනවා කියලා මේ ජාතිය තුල. එහෙනම් මේ ජාතිය උදා වෙනවා හැම මොහොතකම. එහෙනම් දැන් ඔබට ජාතිය නවත්තන්න නම් මොකද කරන්න ඕනේ? මට එපා කියලා හරියනවද? නැහැ. ජාතිය මට එපා කියලා හරියනවද? නැහැ. එහෙනම් භව නිරෝධ කරගන්න. යමෙක් භව නිරෝධ කරන්නේ මොකද හේතුව? පින්වදිනේ ජාතිය කාගේද නෙමෙයි. ජාතිය භවපත්යෙන් හැදෙන. භව නිසා ජාතිය උදා වෙනවා. එහෙනම් ජාතිය නිරෝධා කරන්න නම් මොකද කරන්න ඕනේ? භව නිරෝධා ජාති නිරෝධ. එහෙනම් ජාතිය නිරෝධා කරන්න නම් ජාතිය උදා වෙන්න අවශ්‍ය හේතුව බලලා ඒ හේතුව නිරෝධ කරන්න. එහෙනම් ඒ හේතුව නිරෝධ කරා නම් ජාතිය නිරෝධයි. එහෙනම් දැන් ඔබට ආයි උපදින්න බැරි. ආයි උපදින්නේ පායයි ඔබට හිතෙනවා නම්. එහෙනම් දැන් මෙතනින් එහාට මොකද කරන්න? උපත පිළිබඳ මේ උපතක් සකස් වෙන්න හේතු වෙන, උපතක් විද්‍යාමාන වෙන හේතු වෙන යම්කිසි භවක් තියෙනවා නම් අන්න ඒ භව නිරෝධ කරන්න. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ රාගක්ඛයෝ නිබ්බාන. බලන්න දැන් බුදුහාමුදුරුවෝ කියපු නිසා නෙමෙයි දැන්. දැන් ඔබට තේරෙනවා. ද්වේෂක්ඛයෝ නිබ්බාන. මෝහක්ඛයෝ නිබ්බාන. දැන් නිවන කියලා කිවි ඔන්න ඔය තුන. ඉතින් ඔය තුන උදෙසා සටන් කරන්න හැම දෙයක්ම. හැම මොහොතකම බලන්න රාග ද්වේෂ මොහ නැగిලා එනවද කියලා. ඔය සතර සතිපට්ඨානේ කරන්න තියෙන්නේ ඔන්න ඕවා. හතර සතිපට්ඨානේ අද උඩින් ගත්ත තේරුමක් විතරක් අරන් හරියන්නේ නැහැ. හතර සතිපට්ඨානේ රාග ද්වේෂ මොහ නැසෙන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒව හොඳට බලන්න. නිකන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියවට නිවන් දකින්න බෑනේ. මේක තථාගත ධර්මයක්නේ. ඇත්ත ඇදි සැදීෙන් දැකිය යුතු ධර්මයක්නේ. ඉඳ ගන්නවා කියවට නිවන් දකින්නේ නැහැනේ. එහෙනම් බලන්න ඕනේ සිංහදී රාග ද්වේෂ මොහ සැරෙන්න වැඩ පිළිවෙලක්. රාගදේශ මොහොසේ වෙන්නේ නැත්නම් ඔය මොන භාවනා ක්‍රමයක්වත් වල වැඩක් නැහැනේ. එහෙනම් මේ සද්ධර්මයේ අහන වෙලාවේ ඔබට රාග ශේ වෙන්නේ නැත්නම් ද්වේෂ ශේ වෙන්නේ නැත්නම් මොහ ශේ වෙන්නේ නැත්නම් ආ යහන් එපා වැඩක් නැහැ අහලා. මොකද මේ නිවන් පිළිබඳ දහම් දේශනාව මිසක් එතනින් එහාට දහම් දේශනාව වැඩක් නැහැනේ. බණ කියලා කියන්නේ බිහිවීම නැසන හින්දානේ. බිහිවීම නැසන දේශනා කරන එකනේ බණ දේශනා කරනවා කියලා කියන්නේ. එහෙනම් බිහිවීම නැසෙන්න ඕන. ඔබ සරණාගමණයට එන්න. ඔබ සරණ යන්න. සරණසන හිඳ සරණ කියන්නේ. සරණසන්න ඕනේ. මේ සැරිසැරීමක් තියෙනවා පිටින් අවිද්‍යාව දෘෂ්ණා දෙක නිසා. ආස්වාදයි ආස්වාදයි කියලා මුලාවට වැහැලා අවිද්‍යාව නිසා. එහෙනම් මේ සැරිසැරීම නතර කරන්න ඕනේ නිස්සරණේ කරන්න. සැරිසැරීම නතර කරන්න. එහෙනම් සරණ යනවා කියලා කියන්නේ ඒකට. එහෙනම් බුදුන්ගේ සරණ යන්න බෑ පිටින් එසේ මෙසේ කෙනෙකුට. ඒකයි මම කිව්වේ උත්තන සාධක බෞද්ධත්වයේ අතහැරලා දාන්න ඕනේ කියලා. අද බෞද්ධත්වයේ උදා කරලා දෙන්නේ දැන් ක්‍රිස්තියානි කෙනෙකුට බෞද්ධ වෙන්න ඕන කිව්වොත් මොකද්ද කියන්නේ? හා එන්නකෝ එන යංග විහාරෙට. ආ ගියාම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. හරි. ඔබ බෞද්ධ. ඔහොම බෞද්ධයෝ නේද පිටුදින අද මේ හනි කරමු. ඔය උපන්න රාටි කියන බෞද්ධත්වයේ හිමි කරගත්ත බොරුවට දෙසන සමාදන් වෙච්ච, නිකම් වචන මාත්‍ර වල දෙසන සමාදන් වෙච්ච මිනිස්සු බෞද්ධ කියාගෙන මේ තථාගතයන් වහන්සේගේ සාධනීය කාලා දානවා නේද? අද ලෝක සත්‍යය දන්නේ බෞද්ධයා කියලා කියන්නේ බොහොම හික්මිත පිරිසක් කියලා. නමුත් වචන මාත්‍ර වලින් විසරණය ගිය පිරිස හික්මිලා දින්නේ නෑ. වචන ටිකක් විතරයි කියන්නේ ඕනේ මිනිමනු කරලා කියන්නේ මෙරේ බුද්ධ සන්නම් ගච්ඡාමි කියලා කියන්නේ කිව්වහම. එන ඒක නෙමෙයි කරන්න තියෙන්නේ පින්විතනේ සද්ධර්ම අවබෝධයටපත් වෙන්න. සද්ධර්ම අවබෝධයටපත් වෙලා පින්විතනේ මේ දුක් දුක් විපරිණාම දුක් සංඛාර දුක් කියන ඔන්නෝ දුක් තුන හරියාකාරව දැක්ගත්තට පස්සේ මේ දුකට හේතුව තණ්හාව කියලා වැටහෙනවා. මේ තණ්හාවට හේතු මේ තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ කියලා වැටහෙනවා. මේ තණ්හාව නිරුද්ධ කරන්න නම් පින්විතනේ මේ භව ගමන මම නසන්න ඕනේ කියලා සංකල්පයට ඇවිදලා මාර්ගයට වැටෙනවා. මෙන්න මේ මාර්ගයට වැන්නට පස්සේ එතනින් එහාට මොකද වෙන්නේ මෙයා? අන්නයට වැටහිලා එනවා මම මේ සර නසන්න ඕනේ, මට මේ දුකෙන් නම් පෙලින්න බෑ තවදුරටත්. මේ සැරිසැරීම නසන්න නම් දැන් මම මොකද්ද කරන්න ඕනේ? මේ සැරිසැරීම නසන්න නම් වෙන කාගේවත් සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන සත්‍ය අනුභවයේ දරුවනම් හෝතු මේ ජයමංගලං කියන නිවන උදා වෙන. ජයක් තියෙනවා නම් මංගල්‍යයක් තියෙනවා නම් පින්විතනේ ඒක නිවන විතරයි. වෙන මංගල්‍යයක් කොහෙත් තියෙන්නේ? නිත්‍ය මංගලයි පරම සුන්දරයි මේ නිවන. ඔන්න ඔතන උදා කරගන්නයි ඕනේ. එහෙනම් ඔය ඔතන උදා කරගන්න නම් නත්ති මේ සරණං අඤ්ඤං කියන දන්න තමන් යොමු කරගන්න. නිකම් බෝධියන්න කියලා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒ තේන සත්‍ය වජ්ජේන හෝතු මේ ජයමංගලං කියලා කෝටි වාරයක් කියන ජයමංගලිය උදා වේද බලන්න. ඔතන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවන දෙයක් ඒ සත්‍යානුභවයෙන් කියන එක. ඉතින් කොහොම සත්‍යද? වචන වලට නෙමෙයිනේ සත්‍ය තියෙන්නේ. අමන්ට වැටහිලා එන්න එපා. අනේ මට වෙන පිරිසරණක් නැති මට්ටමට එන්න එපා. දිව්‍ය ලෝක යන ඕන තරම් පිරිසරණ තියෙනවා. ලෝකේ යන්න වැඩ කරන්න ඕන තරම් පිරිසරණ තියෙනවා. හැබැයි ලෝකෙන් එතන වෙන්න පිංවිතෙන කිසිම පිරිසරණක් නැහැ. ලෝකෙන් එතන වෙන්න නම් තියෙන එකම එක පිරිසරණයි. මේ සරණසන්න නම් තියෙන එකම එක පිරිසරණයි. ඒ තමයි බුදු පිරිසරණ. ධර්මයේ පිරිසරණ. ආර්ය සංඝයා වහන්සේගේ පිරිසරණ. ඕන් ඔය පිළිසරණයට පත් වෙනකොට පින්විතනේ දැන් මම අර කියාගෙන ගියපු කතාව කියන්න. අර ලෝකේ සාරයි කියලා අල්ලගත්ත අය ඔබ හොඳට මට කියන්න පින්විතනේ යම් කිසි කෙනෙක් ලෝකේ සාරයි කියලා ලෝකේ සාරත්වයේ උලාකකා ඉන්නවනම් ඒකනේ බුදුන්ට බුදුම ගණන් ගන්නවද ඒක? අවංගෝ මට කියන්න ඔබට පින්විතනේ යම් සාරත්වයක් වැටහිලා මොහොක හරි ඒ සාරත්වයේ උදෙසා ඔබ වැඩ කටයුතු කරද්දී ඔබ පන්සලට යන්නේ කෝවිලටද යන්නේ? කෝවිලට. ඇත්ත කතාව ඕකනේ. පන්සලට යනවා මොකටද? පින් ටිකක් අරගෙන ආපහු කෝවිලට දුවන්නේ. බුදුන් ඕනේ දේ වෙලාවට ලෝකේ සාරයි කියලා අල්ලගත්ත අය පිංගුදිනේ බුදුන්ට ඉහළ අංකයක් දෙන්නේ නැහැ, දෙන්නේම පල්ලෙහා අංකයක්. ඒකයි කිව්වේ බුද්දේ කංකති විචිකිච්ඡති කියලා. බුදුන්ට පල්ලෙහා අංකයක් දීලා ක අංක කංක වෙනවා. ගණන් ගන්නේ නැහැ බුදුහාඳුරන්. ඇයි? විශ්වාස නැහැ බුදුහාඳුරන්. එහෙනම් ඒකත් හරි. සැකයි. ගණන් ගන්නෑ. වැඩක් නැහැ. එදක පදත් එක ගැටෙන්න යන්න එපා. එහොම පොඩක් තල්ලු කරලා දාන්න ඒක. නැත්තම් ගැටෙනවා මේවා කියාගෙන යන්න දෙන්නේ නැහැ ඊට පස්සේ. එහෙනම් බුදුන්ට පල්ලෙහ අංකයක් දෙනවා. බුදුන්ට පල්ලෙහ අංකයක් දීලා මොකද කරන්නේ? විකෘති වූ ක්‍රියා කරන්න දැඩි කැමැත්තක ඉන්නවා. විචිකිච්ඡති. හරි ආසයි විකෘති ක්‍රියා කරන්න. පවුලම එංගලන්තය යවනවා අරුන්ගේ ගෙදරට කුඩු තකටයක් ගිහින් දානකුත් කරන්නේ නැද්ද? ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනා. කෙනෙකුට හිතෙනවා මම එංගලන්තේ යන්න ඕනේ කියලා. ඉතින් එංගලන්තේ යන්න ඕනේ කියලා හිතිච්ච ගමන් ඒක මොකද කරන්නේ? දුවගෙන යනවා ඒජන්ට් කෙනෙක් ගාව. කියලා කියනවා නේ මම එංගලන්තේ යන්න ඕනේ. ඒ කියනවා හරි කරලා දෙන්න. එංගලන්තේ මේමයි හරි ෂෝක්. දැන් මොකද කරන්නේ? අර කව පෙළෙනවා හෝ ගාලා අර ඒවා කීකී. පෙළලා. කියනවා. හරි මේක කරලා දෙන්න. එන්න මේ පාර්සලයක් තියෙනවා. මේ කුඩු තියෙනවා. අරුන් ගෙදරට ගිහින් දාලා පොලිසියට කෝල් එකක් දියා. නොකර ඉඳීද? සල්ලි ඕනෙත් නැහැ මොකද ඉංගලන්ත එක්ක යන්න. නොකර ඉඳීද? සාරයි කියලා අල්ලගත්ත කෙනා පින්විතනේ හරි කැමැත්තෙන් පව් කරනවා. එහෙනම් විචිකිච්ඡති බොහොම කැමති මේක කරන්න. ධම්මේ කංගති විචිකිච්ඡති. තථාගත ධර්මයේ ගණන් ගන්න හත පහකට. විකෘති ක්‍රියා කරන දැඩි කැමැත්තෙන් ඉන්නේ. ශික්ෂාපද ගණන් ගන්නේ නැහැ. හේතු බල ධර්මයේ ගණන් ගන්නේ නැහැ. ආයි භවයක් තියෙනවද නැද්ද ඔය එකක්වත් ගණන් ගන්නෑ. පාපකාරී ක්‍රියා කරන්න දැඩි කැමැත්තක ඉන්නවා. ඒ වගේම පිංගුදිනේ තව කෙනෙක් ඉන්නවා ලෝකේ සාරයි කියලා අල්ලගෙන. ඒ අය මොකද කරන්නේ? සිල් රූත පරාමර්ශනය කර කර මේ දැක්කව සිල් බලේ. මඩහවල් දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාව වෙන ලැබීවා. මේ දිබ්බා වූ බෝධි පූජාවේ ආනිසංසයෙන් මගේ දරුවාගේ ග්‍රහඵල දුරු වේවා. එහෙනම් මේ ලෝකේ තනක් සාරයි කියලා අල්ලගෙන ආංගේ සාරත්වයේ මුදුන්පත් කර ගැනීම උදෙසා සිල්ෘතයක් පරාවර්තනය කරද. එහෙනම් පින්වතුනි ඒක සසරද බැඳලා දානවා මිස සසරෙන් එතන වෙන්න උපකාරී වෙන්නේ නැහැ. ඒකයි සසර සංයෝජනයේදී ආව වෙලා තියෙන්නේ. සිල්ෘත පරාවර්තනය. එකම හේතුව මොකද්ද? ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය. ඔන්න සාධාරණයේ ශ්‍රවණය කළා. මෙච්චර කල් හිතාගෙන ඉඳලා මේ සියලු දේ මගේ කැමැත්තට තියෙනවා කියලා. ඒ මුලා දෘෂ්ටියෙන් ඉන්නකොට හිතුණා මේ දස්තු හරි සාරයි කියලා. එයි හරි සැපයි හරි සාරයි කියලා. නමුත් දැන් වැටුණා මේ ලෝකේ එක විඳු මාත්‍රයක්වත් මගේ වශයෙන් ඒ තියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එම එවැනි වස්තුවකට ඇලුනොත් එහෙම මේ අවිනිශ්චිතතාවය නිසා මොකද වෙන්නේ? මහා දුකින් පෙලෙන්න පටන් ගන්නවා. දුක දුක විපරිණාම දුක සංඛාර දුක දැකගන්න. එහෙනම් මේසා දුක්ක ලෝකේ මොන සාරයක්ද? එහෙනම් පින්වදෙනි මෙච්චර කල් අර කාය සත් කියලා හිතාගෙන හිටපු දෘෂ්ටිය මිදලා ගියා. මේ කාය නම් සත් නැහැ. අන්න සත් කාය දෘෂ්ටිය නැති වෙලා ගියා. කාය කියලා කිව්වේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. නැත්තම් මම එහෙම ගන්න කමක් නැහැ. නමුත් තව ගැඹුරට ගන්න මම කියන කැලේ විතරක් ගන්න නැතුව. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ තමයි කාය කියලා කිව්වේ. එහෙනම් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ වලින් මුළු ලෝකෙම පණවන්න පුළුවන්. එහෙනම් දැන් ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියෙන් අයින් වෙනවා. ඔය මුලා දෘෂ්ටියෙන් අයින් වෙච්ච ගමන් පින්වදෙනි මේ කෙනාට වැටහිලා එනවා මේ ලෝකේ නම් කිසිම සාරත්වයක් නැහැ. එහෙනම් නිවනම සාරයි කියලා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙහි යන මේ භව ගමන මට එපා කියලා දෘෂ්ටියටපත් වෙනවා පින්වදෙනි. අන්නේ උත්තරය සම්මාදිටියටපත් වෙනවා. දැන් එහෙනම් මෙච්චර කල දැන් සම්මාදිටියටපත් වෙනකොට මොකද වෙන්නේ? මේ අවිද්‍යා තෘෂ්ණා නසන්න ඕනේ. දැන් එහෙනම් හැදලා ඇවිල්ලා තියෙනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං ගණං. අනේ මල තථාගතයන් වහන්සේගේ පිළිසරණ විතරයි තියෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? මෙච්චර කල පල්ලේ ආංකිය තිබු බුදුහාඳුරන් එනවා උඩට. අන්න හිව බුද්දේ අවිච්ඡ ප්‍රසාදෝ. මේ පාරණන් ආවේ අවබෝධයෙන්ම තමයි. එහෙනම් ආයේ මේක පල්ලේ හට යන්නේ නැහැ. එහෙනම් බුදුන් වහන්සේ කෙරෙහි නොකඩෙන නොමිදෙන සද්ධාවක් හටගන්නේ උන් මේ වෙලාවේ. සෝතාපට්ටි පළවෙනි අංගය හටගන්න. සංයෝජන බින්දෙදි තමයි මේව හටගන්නේ. නිකන් හටගන්නව නෙමෙයි. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඊළඟට අර ධම්මේ කංකති විචිකිච්ඡති කියන ධර්මයේ දාලා දීම පල්ලේ හට. ගණන් ගත්ත නැහැ ඒක බින්දු මාත්‍රයක්. හැබැයි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියලා වැටෙනවා. අන්න මොකද වෙන්නේ? මෙච්චර කල පල්ලෙහා උඹලා තිබ්බ ධර්මයේ ආවා උඩට. ධම්මේ අවිච්ඡ ප්‍රසාද. මේ ධර්මයේ කරේ අප්‍රමාණ විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. මේක තුලින් තමයි මට මේ தත්ත්වය උදා වුනේ. එහෙනම් ඊටු ටිකක් මේක තුලින්ම කරගන්න ඕන. මහා විශ්වාසයක්. අධික ශ්‍රද්ධාවක් උදා වුණා. මෙච්චර කල භක්තියේ හිටියේ. භක්තිය කියන එක උච්චාවචනේ වෙනවා. හැබැයි ශ්‍රද්ධාව කියන එක උච්චාවචනේ වෙන්නේ නැහැ. ඒක විශ්වාසයක්. මම මේකෙන් පස්සේ කියන්නම්. ඒක මතක් කරගන්න මේකෙන් පස්සේ. එතකොට එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? දැන් වෙන්නේ මොකද්ද එහෙනම්? තුන්වෙනි කාරණාව මෙච්චර කල් සංඝේ කංගති විචිත්‍ර කියලා ආර්ය සංඝයා වහන්සේලාව සංඝසා දාපු මහ උත්තමයන් පල්ලෙහාට දාලා හිටියා. එහෙම උත්තමිය නෑ කියලා සැක කරගෙන හිටියා. පල්ලෙහාට දාලා හිටියා. දැන් මොකද වෙන්නේ? නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියන මහ උත්තම තත්ත්වයට පත් වෙලායි. එතකොට මොකද වෙන්නේ? අර මෙච්චර කල් යට ගහලා දෙවිත් එක ඔන්න උඩට මතු වෙනවා. සිංහදෙමි සංඝේ අවෙච්ඡ ප්‍රසාදෝ කියලා සංඝයා වහන්සේ කෙරේ අප්‍රමාණ නොකඩෙන නොමිදෙන සද්ධාවකට පත් වෙනවා. ඔන්න සෝතාපට්ටි අංග තුනක් හරි. ඔය ටික ඉවර වෙලා යනකොට මෙච්චර කල් අර සිල්වුත පරාමර්ශනය කර කර හිටියා මේ ලෝකේ මේ කල්ලන්න ඕනේ අර කල්ලන්න ඕනේ අර කල්ලන්න ඕනේ කිය කිය. දැන් මොකද උනේ? ඒක පාට මේ ලෝකේ අසාරව වැටුණා මොනව අල්ලන්නද? එහෙනම් මෙච්චර කල් සිල්වුත පරාමර්ශනය කළා අන්න නැවැත්තුවා. මොනව අල්ලන්නද? එහෙනම් ඔබ සීලයක් ඔබ ශික්ෂාපද සමාදන් වෙලා ඉන්නවා නම් ඒ ශික්ෂාපද සමාදන් වෙලා ඉන්න දිව්‍ය ලෝකයන් නම් ඒක සිරුෘතයක්. හැබැයි ඔබ ශික්ෂාපද සමාදන් වෙන්නේ නිවන් දකින්න නම් ඒක සිරුෘතයක් නෙමෙයි. එච්චර. ඒක ඒ විදිහට හරදක. එහෙනම් සිල්වුත පරාමර්ශනය කර කර හිටිය අපි හිතන්නේ දැන් සිල්වුත පරාමර්ශනය කරන එක නැවැත්තුවා. සිල්වුත පරාමර්ශනය කරන එක නවත්නකොට සංවැරීම නිසා සංකීවි අවිද්‍යා තෘෂ්ණා දෙක වරණව කියලා කිව්වෙ නැති කරනවා. එහෙනම් සං යම් ප්‍රමාණයකට අඩු කරගත්ත නිසා සංවරත්තේන සීලං කියන සීලය පිහිටුවා. එහෙනම් සීලය කියලා කියන්නේ සිංහදෙනි සමාදාන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. යම් සමාදානං සංවතං සංවරත්තේන සීලං. එහෙනම් යම් සමාදානයක් ඇද්ද ඒක වත සංවරත්තේන සීලං. සංවරණ මට්ටමට තමයි සීලය කියන එක පිහිටන්නේ. ඒකයි සීලය කියන එක නොකැඩෙන නොමිදෙන පළුදු නොවන తත්වේ තියෙන්නේ. ඔය ඔබ කොයි දවසට සමාදාන් වෙන්නේ සිල් නෙමෙයි. ඒක වැරදි වචනයක්. ඉතින් කඩට එනවා නම් කියන්න කමක් නැහැ. නමුත් අර්ථය දැනගන්න. සිල් නෙමෙයි සමාදාන් වෙන්නේ ශික්ෂා පද. සීල් කියනේව සමාදන් වෙන්න බෑ පිටින් අවිද්‍යා තෘෂ්ණා නැසෙනකොට තමන් තුළ හටගන්න දෙයක් සීලය කියලා කියන්නේ. මං කියපුවා නෙමෙයි සාරිපුත්‍රයන් වහන්සේ පරිසම්මිදා මග්ග ප්‍රකරණේ කියලා දෙන යන් සමාදානං සංවතං සංවරත්තේන සීලං. සංවරණ හේයින් තමයි මේකට සීලය කියන්නේ. එහෙනම් දැන් සීලය කියන එක සෝතාපන්නයාට හතරෙන් එකක් පිටත. නොකැඩෙන නොමිදෙන නොකැලැල් වෙන සීලයක් පිටත. පංච සීලෙම පිටත. පංච සීලයේ කිවි පංච ශික්ෂා නෙමෙයි. පංච සීලයේ කිවි පහන සීල වේරමණී සීල චේතනා සීල සංවර සීල අවිතික්කම සීල කියන ඔන්න ඔය ශික්ෂා පද ඔය කියන ශික්ෂාවන් නැත්නම් ඔය සීලයන් පහ පිටත. පානාදීපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කියලා කිව්වේ මොකද්ද? ඒ ශික්ෂා පද. ඒ ශික්ෂා පද නෙමෙයි පිටන්නේ සිංහතුනි සීලයක් කියන එක පිටත. එහෙනම් සං හතරෙන් එකක් වරුවා. ඒ මට්ටමට සීලයේ පිහිටියා. ඊළඟට සකදාගාමි වෙද්දී සං භාගයක් වරලා තියෙනවා. සීලයේ භාගයක් පිහිටියා. අනාගාමි වෙද්දී සං හතරෙන් තුනක් වරලා තියෙනවා. හතරෙන් තුනක් සීලයේ පිහිටලා තියෙනවා. අරිහත් වේලා වෙද්දී සං සියල්ල වරලා ගහයි. සීලයෙන් පරිපූර්ණ ඒ උත්තම මහරහතන් වහන්සේ ලෝකෙට බිහි වෙනවා. ඔන්න ඕක තමයි පින්වතුනි සීලය කියලා කියන්නේ. එහෙනම් සීලය කියන එක පරිපූර්ණ වෙන්නේ මහරහතන් වහන්සේගෙන්. සෝදාපන්නයාට සීල් කියන එක හැදෙනවා. එහෙමනම් දැන් ඔබට පේන්න තියෙනවා පින්වතුනි ලෝකයේ සාරයි කියලා අල්ලගෙන මුලා දෘෂ්ටියට වැටිලා පුළුවන් තරම් දසාකුසලයේ කර කර ඉන්න කිරිසකට මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙන සද්ධර්මයක් කතා කළා නම් මුලා දෘෂ්ටියෙන් වෙන් වෙලා යථාර්ථය පෙන්න ගත්තා නම් මොකද වෙන්නේ? මේ ලෝකයේ කිසිම හරයක් නැති බව වැටහිලා යනවා. මේ හරයක් නැති බව වැටහිලා ආපහු පින්වතුනි එතනින් එහාට මේ උත්මය මොකද කරන්නේ? මේ සංගසාදාන වැඩ පිළිවෙලට එනවා. අන්න සංගත්තේ උදා කරගන්න. මෙච්චර කල් තිබිලි දහ බලු විදි දීලා තියෙනවා. ওই විදි ඔක්කොම පහ කරලා දාන්න. පහ විදි පැවිදි වෙන්නේ ඒක. දැන් තියෙන නියමාකාර විදියක් විතරයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කරගෙන යනවා. එතකොට නම් සම්මා ආජීවය කියන එක වැඩෙනවා. ඉදා උසෝ වරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති කියන තැනට වැටෙනවා. සම්මා ආජීවය තුල තමයි පිවිදින ඔය පහ විදිය තියෙන්නේ. මෙතර කල් තිබිච්ච විදි ඔක්කොම පහ කරලා දාලා එකම එක විදියකට නතු වෙනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ ගත්ත මාර්ගයට පත් වෙනවා. ඔන්න පැවිද්ද සාක්ෂාත් කරගන්න. සද්ධාවයි භක්තිය අතර වෙනස නැහැ. සද්ධාව කියලා කියන්නේ සිංහතුනි විශ්වාසය. භක්තිය කියලා කියන්නේ සිංහතුනි හිතේ ඇති වෙන සිද්ද ප්‍රීතියකට. භක්තිය කියන එක ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. තමන් දැනගත්ත කරුණු කාරණා නිසා මොනවා හරි ටිකක් නිසා තමන්ගේ තියෙන දෘෂ්ටි මතවාද නිසා ඒවට අනුව ගැලපෙනවා නම් ඒ කෙනාට භක්තියක් හට ගන්න. හැබැයි සද්ධාව කියන එක සිංහතුනි නොකැඩෙන්න ඔබින දෙයක්. සද්ධාව කියන එක හට ගන්න සෝතාපන්නයාට විතරයි. සෝතාපන්නයාට සද්ධාව හටගෙන එතනින් එහාට මේක හැදීගෙන ගිහිල්ලා අරහත්ත්වයේදී අසද්ධා කියන තැනට එනවා. මොකද සද්ධාව කියලා කියන්නේ සිංහලෙන් විශ්වාසයට. යමක් විශ්වාසයෙන් ගැනීම තමයි සද්ධාව කියලා කියන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ කෙරෙහි නොකඩෙන නොබිඳෙන විශ්වාසයක් හටගන්නේ කාටද? සෝතාපන්නයාට. අනිත් අයට නොකඩෙන නොබිඳෙන විශ්වාසයක් නෑ තථාගතයන් වහන්සේ. භක්තියක් තියෙනවා. පෙරලි පෙරලි වඳිනවා. පෙරලි පෙරලි අපි වඳින්නේ කී කිය සින්දු කී කියා පෙරලි පෙරලි වඳිනවා. පස්සේ කියන වැඩි බුදු පිළිමයක් දැක්කනම් නැගිටිනවා. ඔය ඔක්කොම පිංගුනේ භක්තිය. භක්තිය වරදක් නෑ. භක්තිය කියන එකේ වරදක් කියනෝ නෙමෙයි. ඒක භක්තිය විශ්වාසය කියන එක හටගන්නේ ධර්මයේ තුල. ධර්ම අවබෝධයට පත් වෙන කම විශ්වාසය කියන එක ජනිත වෙන්නේ නෑ. දැන් එංගලන්තය කියලා රටක් තියෙනවා. ඔය එංගලන්තය කියන රටට ඔබට යන්න ඕනි වෙන්නේ. එතකොට කවුරු හරි කියනවා එංගලන්තය කියලා රටක් තියෙනවා කියලා කියපු ගමන් විශ්වාසයක් හටගන්නවා එංගලන්තය කියන රටක් තියෙනවා. මම මේ කියන්නේ අරහතුන් වහන්සේ අස්සද්ධා වෙන විදිය. එංගලන්තයේ කියන රටක් තියෙනවා කියලා ඔන්න දැන් ටිකට් දානවා ගිහිල්ලා. දැන් ටිකට් ආවට පස්සේ දැන් තවත් විශ්වාසය පරිපූර්ණේ වෙනවා. විශ්වාසය තව වැඩි වෙනවා. දැන් ප්ලේන් එකකටත් තවත් විශ්වාසය වැඩි වෙනවා. ප්ලේන් එක දැන් උඩ යනවා එංගලන්තේ යනවා කියලා. තවත් විශ්වාසය වැඩි වෙනවා. ප්ලේන් එක බෑවා හීත්‍රෝ එයාපෝට් එකේ. ඔන්න තවත් මේක වැඩි වෙනවා. ඔන්න එංගලන්තෙට පය ගැහුවා. දැනුත් විශ්වාසයද තියෙන්නේ? ප්‍රත්‍යක්ෂයද තියෙන්නේ? විශ්වාසයද තියෙන්නේ? ප්‍රත්‍යක්ෂයද තියෙන්නේ? දැන් තියෙන්නේ ප්‍රත්‍යක්ෂයක්. දැන් විශ්වාසයෙන් ගන්න දෙයක් නැහැ. එහෙනම් සද්ධා මට්ටමට පත් වෙච්ච කෙනාගේ සද්ධා වැඩි වෙවි ගිහිල්ලා එකපාරම අසද්ධා වෙලා යනවා. අරහත් වේදී අසද්ධා වුණා. එයි ආයි තවදුරටත් විශ්වාසයෙන් ගත යුතු යමක් නැහැ. සියල්ල පුරුණේ කළේ ඉවරයි. ඒකයි උන්වහන්සේට අසද්ධා කියන්නේ. මං අහගෙන ඉන්න කහාමුදුරු කෙනෙක්. ඉතින් මේ වදින් පව්. ඉතින් මේ මුලාවට පත් වෙලා කරන වැඩ වෙන්නේ නැහැ. මට මේ මහත්යෙක් පෙන්නුවා. ඒ උත්තමයා මං අසද්ධා කියලා පෙන්නන්නේ සාරිපුත්‍රයන් වහන්සේට. ඔය සාරිපුත්තයි මොග්ගල්ලානයි මා ඉතින් ඔක්කොම ඉතින් එක මට්ටම. අර අසද්දා කියන එක ලෝකෙට දෙන්න හදනවා. ඉතින් පව් මුලාවටපත් වෙලා ඉන්නේ. ගරහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මට පෙන්නුවා. මං කිව්වා අනේ මහත්තයෝ මේ මුලාවටපත් වෙලා කරන වැඩ පිළිලා. කතා කරන කෙනා මහරහතන් වහන්සේ කියලා කතා කරනවා. ඉතින් අය ඔක්කොම අපි එකයිනේ. එහෙම කියන. කවදාකවත් පින්වදින සාරිපුත්‍රයන් වහන්සේ හා සම වෙන්න මොග්ගල්ලානයන් වහන්සේවත් උත්සාහ කළේ නැහැ. එන මේ මහා ප්‍රාඥයන් වහන්සේත් එක්ක මේ මහා ඉරිදීයත් තිබෙති. ඒ උත්තරේවත් සම වෙන්න ගියේ නැහැ. එන අසද්ධා කියන එක වැරදියට ගත්තා. හිතුවේ අසද්ධා කියලා කියන්නේ කිසිම භක්තියක් නැහැ කියලා. එහෙම නෙමෙයි. අසද්ධා කියලා කියන්නේ ආයි ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ගත යුතු යමක් නැහැ. සියල්ල පරිපූර්ණයි. සියල්ලම ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. එහෙනම් ආයි විශ්වාසයෙන් මොනවා ගන්නද? එහෙම කියලා ශ්‍රද්ධාව මේ භක්තිය එහෙම නැති වෙලා ගියාද? නැහැ. මහා ප්‍රාඥ සාරිපුත්‍රයන් වහන්සේ හැමදාම රාත්‍රියේ තමන්ගේ ගුරුවරයා කොහෙද ඉන්නේ කියලා හොයන බල ඒ දිශාවට වන්දනා කරලා නිදාගන්න. සැතපෙන්න යන. එහෙනම් ඉතින් බැරියයි ඉතින් මේ ඔය අසද්දා කියන මට්ටමට වෙන්න නම් ඔක්කොම අතහැලා දාන්න. එහෙම එකක් නැහැ. ඉතින් අසද්දා කියලා වෙන්න නම් බුදුහාමුදුරන්ට සලකන්න ඕනේ. එහෙනම් කියනවා ගෞතම කියලා කතා කරන්න එපා එහෙනම්. කවුරු හරි කෙනෙක් ගෞතම යන නාමයෙන් මගේ සාත්‍රුන් වහන්සේ ඇමතුවා නම් සිංහදෙන හිස හත් කඩකට පැලිනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ සම මට්ටමෙන් දාලා කතා කරන්න බෑ කියලා. ඒ මහ උත්තමයන් මිනිස්සු හිතාගෙන නැතිනේ ඔය ගෞතම ගෞතම ගෞතම කියලා කියන්නේ මිනිස්සු ඕනේ තරම්. ඒක හරියට හරියට හිතලා බල්ල එහෙම කිව්වනම් ගතිහන ගඳිරුව මවල එහෙම කිව්වනම් අපිට කියන්නේ කර්මජ ශරීරයේ හිත හත් කඩකට පැලෙනවා. ඒකද බල නැහැ මේ වෙලාවේ ඔය හිත හත් කඩකට වරු මොකද තථාගතයන් වහන්සේ ජීවමානව නැති නිසා. හැබැයි උන්වහන්සේ කාලේ එහෙම වුණා නම් එහෙම වෙන්න ඉඩ තියෙනවා. හැබැයි කර්මජ ශරීරයේම ඔය හිත හත් කඩකට පැලෙන්න පුළුවන්. ඊළඟ භවයේ උපදිනකොට තේරෙයි ඒක. ඔළුවෙන් වෙලා ආදිවාසෙක් ඉපදිලා ඉන්න. ලේසි පහදු වැඩ නෙමෙයි. මේ ලෝකෙට පහළ වෙන මහා උත්තමයන් නමින් කතා කරන්න බෑ. දැන් ජේසුස් වහන්සේට ජීසස් කියලා කතා කරන්න බෑ අපි කාටවත්. නමුත් ඉතින් ලෝක සත්‍යය එහෙම කරනවා. නම කියලා කතා කරන්නේ කොහොමද මේ මහා ශ්‍රේෂ්ඨයන්? මහම්මත්තුමාට පුළුවන් ද අපිට නම කියලා කතා කරන්න? ඉතින් අම්මට නම කියලා කතා කරන්න ඕන. ඉතින් අම්මා වගේද ජේසුස් වහන්සේ කියන්නේ? කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? මේ ලෝකෙට මිනි පහනක් නේ දෙමිච්ච. මරලා දැම්මට පස්සේ. කවදාකවත් සාස්ත්‍රෝන්ව නිගා කරන්න එපා. ලෝකෙට යහපතක් උදා කරන්න ආපු කෙනෙකුට නිගා කරන්න එපා. ධර්මයක් දේශනා කරන කිසිම කෙනෙකුට නිගා කරන්න එපා පින්වතුනි. මේසා සාර ධර්මයක් අපි කියනවා කියලා අපි එහෙල තියලා අනිත් අය පල්ලෙහා දාන්නත් එපා. කවුරු හරි කෙනෙක් පානාතිපාතා පටිවිරතෝ හෝති කියන උඹල පානාතිපාතේ වැලකිලා හිටාලා අනිත් 10 අනිත් 9ම කරපල්ලා කියලා කිව්වා. අර කියන එක නිසා අරගෙන උතුම්ද නැද්ද? එහෙනම් ඒ කෙනාව නසල හරියන්නේ නැහැ නේ. ඒ කෙනාට දෙවෙනි එකක් කියන්න කියලා පුළුවන් තරම් කියන්න නේද තියෙන්නේ. එහෙනම් ඒ කෙනාට දොස් කියලා හරියන්නේ නැහැ. එහෙනම් මේ පොඩි පොඩි දහම් කාරණානේ කියන්නේ ඕ වැඩක් නැහැ නේ. ආදිවාසීන් එහෙම දොස් කියන්න යන්න එපා. සුපර් මාකට් එකකට ගියාම නැත්නම් ඔබ කඩේට ගියාම ඔබ යන්නේ සීනි කිලෝ එකක් ගන්න. කඩේ ඉස්සරහ කරෝල පූරියක් එල්ලලා තිබ්බා කියලා මුදලාට බයිනවා. මුදලාට මොනවද උයි? මං ආවේ සීනි ගන්න. සමහත මේ කරෝල එල්ලලා තියෙන්නේ මේකේ. බයිනවද එහෙම? නැහැ. තමන් ගන්න සීනි ගන්න නම් ගියේ සීනි ටික අරගෙන ගෙදර එන්නේ. කරෝල ගන්න අපේක කරෝල අරන් ගෙදරේ. ඒකයි තියෙන්නේ. එහෙනම් මේ කිසිම යටිවරේකට දොස් එහෙම නගන්න එපා. මේ ආගමේ විතරක් නෙමෙයි මේ දර්ශනයේ ඉන්න කිරිස විතරක් නෙමෙයි පිටින් අන්නේ දර්ශනයේ කිසිම කෙනෙකුට දොස් නගන්න එපා. දැන් මේ අපේ බෞද්ධයන්ට ලොකු අමාරුවක් හැදිලා තියෙන මේ මුස්ලිම් අය ගැන. තමන්ගේ වැඩේ කරන්නේ නැතුව අන්‍ය ආගම් කියන්න දොස් කියන්න එපා. කෝ සෝතාපන්නද? කෝ අරි කෝ සකදාගාමීද? කෝ අනාගාමීද? කෝ අරිහත්ද? එහෙනම් කෝ බුද්ධ ශාසනයේ? බුද්ධ ශාසනයේ කියන්නේ පිටින් තාප්පයක්ද? අපිට මේ අපිටත් එවලා තිබ්බ ඉංගලන්තේ ඉන්නකොට ලියුම් මේ ඊමේල් එකක්. ඕගොල්ලෝ මේ නිවන් දකින්න ගැන කතා කරනවා. ඕගොල්ලෝ නිවන් දකින්නවත් හම් වෙන්නේ නැහැ. මේ මුස්ලිම් අය මේක කනවා. එහෙම කියද. මේක කියන්න. මම අපේ මහතුරාට ගා අනේ මහත්ය සද්ද නැතු ඉන්නේ. රාගදේශ මොහින් පිරිත මොහ පුරුසේ රට වටේම පහර පහර යන්න හදනවා කියන්නේ. ඔව්. හැමදෙස්ම තියෙන තමන්ගෙන් වෙන්න ඕන දේ කරන්න. තමන්ගේ බෞද්ධත්වය සාක්ෂාත් කරගෙන දන්න අයනේ අහිල දික් කරන්නේ. බුදුහාමුදුරුවෝ කිසිම තැනක කියලා නැහැ නේ පින්වතුනි. තොප්පියක් දාගත්ත කිරිසක් ඇවිල්ලා මේ සාසනය කනවා කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ වගේම සාසනයක් මතු කරලා මේකෙම ඇති වෙන්නේ උන් තමයි මේක කාලා දාන්නේ කියලා. එහෙනම් මේකෙම ඇති වෙන්නේ උන් මේක කාලා දාන එක නතර කරන්න මොකද්ද කරන්න ඕනේ? යථා ධර්මයේ මතු වෙලා තමයි මාර්ගඵල ළමයි. බුද්ධ සාසනය කියලා කියන්නේ මාර්ගඵල. ඒක මතේට තියෙන අනුශාසනය තමයි පින්වතුනි මොකද්ද? අනුගහවත් උපසාසනයේ තමයි ওই වෙහෙර විහාර පොත්ගුල් ආදී වශයෙන් හේ තියෙන දේවල්. එහෙම ගොඩ නැගුවේ මොකටද? වෙහෙර විහාරය ගොඩ නගන්නේ මොකටද? මාර්ගඵලම උත්තමයන් සඳහා ප්‍රත්‍ය පහසුකම් සපයන්න. දැන් ප්‍රත්‍ය සපේ ඉන්නවා. අනිත්‍ය කරන්නේ. නිස්සය නැහැ, උපනිස්සය විතරක් තියෙන. බෝධි පූජා තියෙන උපනිස්සයයි. වැරදි නැහැ. මම එපා කියන්නේ නැහැ බෝධි පූජා තියෙන. හැම දිස්සෙම වැරදියට ගන්න එපා කිසි දෙයක්. මම ඔබට කවදක්වත් කියන්නේ නැහැ දේව පූජා තියන්න එපා කියලා. ඒවෙන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඒවෙන් ප්‍රතිඵලයක් ගන්න. අපි ওই ආරාමයේ කරන්න යනකොට මම කිව්වා අනේ මේ මිනිස්සු මේ දෙන සල්ලි වලින් ඉන්නේ ඕක හදන්න. ඒක නිසා ඔන්න ඔය පුළුවන් තරම් අඩු මුදලකට ඔය කුටියක් හදලා වැඩි පිළිලක් කරන්න කියලා. ඒක අපි ඇඳරවිලා දාපු ගමන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ හා සම්බන්ධ මහා දැනුමක් තියෙන මහත්තුරු කතා කරගම අනේ මහත්තයෝ වැඩේ නම් කරන්න. මේ විශ්ව ශක්තියේ යම් ක්‍රමවේදයකට අනුව ඔතන ඕක ඇතුලේ ඉඳලා භාවනා කරන කෙනෙකුට මේ භාවනාව නොවැඩි යන්න පුළුවන්. මොකද මහරහතන් වහන්සේලා නෙමේ භාවනා කරන්නේ, ඒක වෙන්නේ ඉන්නයි. ඒක නිසා මේ විශ්ව ශක්තියේ ක්‍රමවේදයකට අනුව ඕක හදමු. මම කියවා අනේ හොඳයි හදන්නේ. ඉතින් ඒ අය මොකද කළේ? ඒක වෙනස් කරලා හදුවා. එහෙනම් දැන් ඒකට විරුද්ධ වෙලා හරියනවද අපි? නෑ. මම දන්නේ නැති දේ දන්නේ නැන්නේ ඉතින් ඔතන. මම දන්නේ නැති දේ දන්නවා කියලා කියාගෙන ඉතින් මොකද වෙන්නේ? නිකන් මෝක පුරුෂයෙක් වෙන එකනේ වෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ විරුද්ධ වෙන්නේ. ඔව්. ඉතින් මම දැනගම බුදුහාමුදුරුවෝ විරුද්ධ වෙලා නැහැ ඔය කියන දේවල් වලට. එහෙනම් මම එකකටවත් දොස් කියනව නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි උපනිශ්‍රේයට ඉස්සෙල්ලා එන්න ඕනේ මොකද්ද? නිශ්‍රේය. එහෙනම් නිශ්‍රේය ධම අවබෝධ කරගන්න සිංහදෙනි මේ ඔය මිනිසුන්ට බැර බැනින්නේ නැතුව. හේතුන් පටිච්ච සම්භූතන් නේද? එහෙනම් අද මේ රට කවුරු හරි කෙනෙක් ආක්‍රමණය කරනවා නම් හේතුන් පටිච්ච වෙලා නේද හැදිලා තියෙන්නේ? එහෙනම් හේතු ටිකක් තිබිලා නේද ඔය විද්‍යාමාන වෙන්නේ ඔය ඵලය? එනනම් හේතු වෙලා තියෙන ඔබ නෙමෙයිද? මේ රටේ උරුමයක් තියෙනවා නම් මේ රටේ උරුමයේ පින්වත් රහතන් වහන්සේලාගේ උරුමය නෙමෙයිද? එහෙනම් ඒ උරුමය නැති වුනහම නෙමෙයිද අනිත් පාරත් වලින් පිටිරෙ ඉන්නේ? එහෙනම් රහතන් වහන්සේගේ උරුමය හදන්න. ඒ හදන්න නැති ඔබ නෙමෙයි. ඔබ උපනිශ්‍රේ කර කර ඉන්නවා මිසක් නිශ්‍රේ සම්පත්තිය ගන්නෙ නෑ නේ. ධර්මයේ පැත්තකට දාලා පිරිත් කී කී ඉන්නවනේ ඔබ. දැන් පිරිත් කියන්නේ පා කිව්ව නෙමෙයි. කර්මීමෙත සූත්‍රයේ කියවෙන නිවන් මඟ නෙමෙයි ගන්නේ. කර්මීමෙත සූත්‍රයේ කී කී ඉන්නව හැමදාම. නමුත් ඒක දින කරුණු ටිකක් තියෙනවා කරන්න ඕනේ. ඒ කරුණු ටික කළා නම් පින්වදිනේ නහි ධාතු ගබ්බ සෙයිය. ආයි මේ ගැඹකට එන්නේ නැහැ කවදාකවත්. අනාගාමීත්වෙන් එහා පැත්තට යනවා. එහෙනම් ඒක කළා නම් හරිනේ. උදේ ඉඳලා රැ වෙනකම් පිරිද්දදා හිටියට හරියන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. සංස්කෘතියක් තියෙනවා. මං ඒවත් එක ගැටෙනව නෙමෙයි. ඒවා එහෙම කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේවා කිව්වට පස්සේ අසත්පුරුෂයෝ අපිට පහර ගහන්න පුළුවන්. මේ සංස්කෘතියක් තියෙනවා අපි ඒ සංස්කෘතිය කන්න හදනවා කියලා. අනේ නැහැ. සංස්කෘතිය ඕන එකක් කරගන්න. නමුත් යුද්ධෙන් දිනන්න නෙමෙයි මේවා තියෙන්නේ. හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු නැතුව නිරුදා වෙන්නේ නැද්ද? එහෙනම් අද මොකක් හරි ප්‍රශ්නයක් උදා වෙලා තියෙනවනම් ඒ හේතු ටික නිසා නේද උදා වෙලා තියෙන්නේ? එහෙනම් ඒකට අනුව මේ ඵලයේ නිරුදා කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? හේතු ටික අයින් කරගන්න. තමන් තුල තමයි පින්වතුනි ඒවට හේතු තියෙන ඒවා අයින් කරගන්න. එහෙනම් මාර්ගඵල ලබන්න අරිහතුන් වහන්සේලා බිහි වෙන්න පින්වතුනි ඔය කාටවත් මේ ළඟට ඉන්න බෑ. ඒකයි ක්‍රමවේදය. ඉතින් ඔන්න ඔය ටික කරගන්න. ඔබ ඔබගේ වැඩේ කරන්නේ නැතුව අන්න ඇයි කඩු උසන්න යන්න එපා. ඔබගේ වැඩේ කරගන්න. ඔය කඩු උසන අය බෞද්ධයෝද? නෑ. මම කියන්නේ ඒකයි. ඉතින් ගොඩක් වෙලාවට බින්දුනේ තමන්ගෙන් වෙන්න ඕන ටික කරන්න. එච්චරයි මම කියන්නේ. අන්න ඒ ටික කරගත්තා නම් හරි. හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා. මේ ලෝකෙට සමහර යතිවරයෝ බිහි වෙනවා. ඒ යතිවරු බිහි වෙලා මේක රහින්න ටිකක් සැරපරුස වැඩපිළිවෙලක් කරනවා. ඒවට විරුද්ධ වෙන්න යන්නත් එපා. ඒකයි මම ඔබට කියන්නේ. දුඩුගැමුණු රජුරුව ලෝකෙට බිහි වුණේ මහා ආර යුද්ධයක් කරන්න. දුඩුගැමුණු රජුරුවන්ගේ අතේ උපදින වෙලාවේ කඩුවක් තියන්නේ නැතුව උපදින වෙලාවේ ත්‍රිපිටකයක් එහෙම තිබ්බනම් මොකද වෙන්නේ? එහෙනම් අද මේ වෙහෙර විහාර ඔක්කොම ගිනිපත් කළා. අද අපිට එක භික්ෂුන් වහන්සේ නමක් දැක ගන්න හම් වෙන්නේ නැහැ නේද? එහෙනම් උන්වහන්සේගේ අතේදී කඩුව තිබ්බා. හරි. උන්වහන්සේ ලෝකේ නම් එතුමා ওই ලෝකෙට ආවේ මොකටද? එතුමා ලෝකෙට ආවේ මහා සාර යුද්ධයක් කරන්න. එහෙනම් එතුමා ඒ යුද්ධ කළා. එහෙනම් ඒ යුද්ධ කරන්න එන පිරිසක් ඉන්නවා කියන එක ඒ යුද්ධ කරන්න එන පිරිසටත් ඉඩ දෙන්න. ඒ අයට දොස් නගන්න යන්නත් එපා. සමහර කෙනෙක් සාසනේ රහින ටිකක් රළු පරුස විදියට ඉන්නත් පුළුවන්. ඒ වෙලාවට ඒ අයට දොස් නගන්න යන්න එපා. ඔබේ වැඩේ කරගන්න. ඒ පාරමිතා බල නගාගෙන එන ක්‍රම වේදයක් තියෙනවා ඉතින්. ඒක ඒ උත්මය මේ විදිහට එන නැති. මේ උත්මය මේ විදිහට එන නැති. ඔබ හැමතිස්සෙම කරන්න ඕනේ ඕවට කමෙන්ට් දදා ඉන්න එක නෙමෙයි. ආ අරක හොඳයි මේක හොඳ නෑ මේක හොඳයි අරක හොඳ නෑ කිය කියන එක නෙමෙයි. ඔබ ඔබට තියෙන වැඩේ කරන්න. ඔබ ආවේ සැරපරුසේ විදිහට මේක කරන්න නම් ඔබ ඒ කොටස එකතු වෙන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකේ වරද්දක් නෑ. ඔබගේ ආපු විදිය නේක. හැබැයි සැරපරුසේ විදිහට යම් පිරිසක් එන්න ඕනේ ඉතින්. එහෙම වෙනවා ඉතින්. ඒක නවත්තන්න බෑ. ඒක නිසා ඒ අයගේ දොස් කියලා හරියන්නේ නැහැ. ඒකයි මං කිව්වේ කාටවත් කමෙන්ට්ස් දාන්න යන්න එපා. තමන්ගේ මොකද්ද වෙන්න තියෙන්නේ? ඒ දේ කරන්න. මේක හටගෙන තියෙන යම් හේතුවකින් නම් ඒ හේතුව නසන්න. අද ඩෙන්ගු කියන වසංගතේ හැදිලා තියෙන හේතුවකින් පින්වදෙනි. හේතුන්ගෙන් නොවන මේ ඵල හටගන්නේ නැහැ මේ ලෝකේ. කියන දේ නෙමෙයි කරන්නේ, කරන දේ නෙමෙයි කියන්නේ. ඔහේ විකාර කර කර දෙගා නටනට ඉන්නවා. දෙගා නටනට ඉඳලා ගිහිල්ලා මොකද කරන්නේ? ගත වසං කරගෙන බලු වැඩ කරන්න පටන් ගන්නවා. මූණ වහගෙන ඉවරලා තමයි දහ බල වැඩ ඔක්කොම කරන්නේ. උඩින් නෙමෙයි ගන්නේ, ඔක්කොම ගන්නේ යටින්. ආ දීපල් රුපියල් 200ක් විතර යටින් දීවන්නේ, මේසේ යටින්. යටින් තමයි ගන්නේ. කක්කෝසි යෝදන එක වැසිකිළියට යන්නත් මොකද කරන්නේ? ඌට පඩියා ගේනවා කක්කෝසි යෝදනවා නම් හැබැයි හොඳට පිළිසුල් කරන්න ඌ මොකද කරන්නේ? ආ 20ක් දෙන්නක මම හොඳට හොදලා දෙන්නම් වට යන්න. එහෙනම් මොකද මෙන්න මේ පොඩ පොඩ කොනිත් කොනිත් අනිත් කෙනා මදු යයි හිතාගෙන ඉන්න දේවල් උර උරා ගන්න. එහෙනම් මදු උර උරා ගන්න නිසා මදුරුවා කියන එකකින් මේ ඩෙංගු වසංගතේ බෝවි බෝවි එනවා. මදුරුවා කියන්නේ ඕකද? හදි දෙයිනේ මදුරුවා මොනව කරන්නේ? මොකද ඩෙංගු විස වීජ ආවද මදුරු හොයයි වරෙන් වරෙන් මදුරු අපි දෙමු ගේම ගමියසුරට දෙමු ගේම කියලා ආවද නෑ කොහොම සත්තුන්ට හැදෙනවද ඩෙංගු දහබඳු සංකාර වැඩුවට පස්සේ අද පින්වදින මේ ලංකාද්වීපේ වැසිකිලි හොදන කෙනා ජනාධිපතිවරයා දක්වා ඔය ඔය කාර්යයන් නෙමෙයිද සිද්ධ වෙන්නේ කියලා ඔබ හිතලා බලන්න ඔය අතර හොඳ මිනිස්සු ඇති ජනාධිපතිවරයාත් හොඳ වෙන්න පුළුවන් වැසිකිලි හොදන කෙනා හොඳ වෙන්න පුළුවන් මං කියන ඔය අතර ඔය ඔය මට්ටමේ ඇතුළේ ඉඳගෙන හැම කෙනෙක්ම හදන්නේ මොකද්ද අනිත් කෙනා මදුයියයි ආසාවෙන් තියාගෙන ඉන්න සල්ලි පොඩ්ඩ කොනහ කොනහ ගන්න එක. මම ලොකු වුණ ගන්නේ නැහැ කොනහල ගන්න. චුට්ට චුට්ට ගන්න. ඉතින් දෙගානරන වැඩ පිළිවෙල කරනවා. ඉතින් මොකද වෙන්නේ? ගත වසන් කරගෙන වැඩ පිළිවෙල යනවා හොඳට. ඉතින් ඩෙන්ගු හැදෙනවා. දැන් ඉතින් පාරක් පාරක් අයින ගහලා දෙනවා ඩෙන්ගු මාර්යා ඩෙන්ගු මදුරයා මරමු. ඊට පස්සේ මොකද කරන්නේ? ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කාලේ මොකද කරන්නේ? හදනවා බැට් එකක්. බැඩ්මින්ටන් රැකට් එක වගේ බැට් එකක් හදලා මොකද ඌට ඕනේ කීයක් හරි හොයාගෙන මේ සත්තු මැරෙනවද මිනිස්සු පව් කරනවද ඔය මොකක්වත් ඒකට ඕනේ නැහැ. ඒ බුද්ධේ කාංකති විචිකිච්ඡති බුදුන්ට පල්ලේ හාන්කියක් දින ඒකට ඕනේ මොකද්ද? විකෘතිව ක්‍රියා කර කර හරි කමන්නේ නැහැ. මෙච්චර කල් සාර වූ ලෝකයක් කියලා අල්ලගත්තා ඔන්නෝක උල උලා කන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? ෆැක්ටරි හදා ගන්නවා මොකද්ද? ගාන රැකට් එකක් හදලා ඔබට දෙනවා. මේ බලන්න පාරේ පින්නලත් පින්නනවා. මැස් එක කරනකොට ගහනවා චා යාලා ඉලෙක්ට්‍රික් ෂොක් එකක් හැදෙන මැරෙනවා. ඉස්සරහට පින්විතනි පරිස්සම් වෙන්න අකුණු ගගහා මිනිස්සු කී දහස් මැරෙයිද කියලා බලන්න. මේ ලෝකේ මිනිසුන්ට අයිති එකක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මිනිහෙක් මැරුවොත් ඔබ වලල හිරේට දානවා. මදුරෙක් මැරුවොත් හිරේට දාන්නේ නැහැ නේද? ඉතින් මොන තරම් අසාධාරණ බලන්න පන පනවලි. හැම කෙනාම ආසයින ජීවත් වෙන්නේ. සබ්බේ භායන්ති මච්චුනෝ. සබ්බේ තතන්දි තතහන්දි දන්නස්සෙන්. සබ්බේ සංජීවිතම් ප්‍රියන්නේ. හැම කෙනෙකුම මේ ජීවිතේට ප්‍රියයිනේ. එහෙනම් මනුස්සයන්ට විතරක් මොකද්ද විශේෂයි? එහෙනම් බලන්න ඉස්සරහට වෙන දේ. ඔය දහබළු වැඩ කරන එක නැවැත්තුවොත්. හැබැයි බින්දෙන මේ උත්තර අරිහතුන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන නිසා ඔය ඔක්කොම අතුගේ ඇවිල්ලා යයි. තව ටිකකින් ඩෙන්ගු වසංගතය ඉවරයි. ඉන්න අරිහතුන් වහන්සේලා 10 10 දෙනෙක් 15 නමක් පහළ වෙනකම්. මේ මීමරණතුන ඒකාන්තයෙන් පහළ වෙන ඔන්න 26 වෙනදා තියෙනවා මහා සාර පූජාවක්. අනුරාධපුරයේ රුවන්වැලි සෑ හාමුදුරුවෝ මහා සාර අදිස්ථාන පූජාවක් තියෙනවා. ඔන්න පුළුවන් නම් කියලා සම්බන්ධ වෙන. අපි නෙමෙයි කරන්නේ. අපි කරන වැඩක් නෙමෙයි ඒක නිසා අපේ මහත්තුරුගෙන් කෝල් කර කර අහන්න එපා කීද තියන අර මේ කියේ. නමුත් කවුරු කළත් තියෙන මහා සාර ක්‍රියාවක් කරන්නේ. මේ මිහිමරණ දොල ලක්ෂයක් මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා මහා අදිස්ථාන පූජාවක් කරනවා. නොයිදුලේ හැම දෙයක්ම හදාගෙන. මම හිතන අවුරුදු ගානක් තිස්සේ මේක ලැකලා හිටිය වෙනවා මේ පිරිස. පුගවාඩම් මැනගෙන මේ දේවල් හදලා YouTube එකේම ගහලා බලනවා ඇඩ් එහෙම යනවා ඇති. පුළුවන් නම් ගිහිල්ලා සම්බන්ධ වෙන්න. කාලීන අවශ්‍යතාවය ඔන්න ඕක. කාලීන අවශ්‍යතාවයේ කිව්ව ඔන්න ඕකට පිංගු. අද මම මේක ඔබට කියන්නේ ඒගොල්ලෝ මට කියලා නෙමෙයි කියන්නේ කියලා. ඒක මගේ යුතුකම. මහා සාර දෙයක් වෙනවා නම් ඔබ එතනට යමු කළා ඔබ ලව්ව ඒ ආශිර්වාදේ ලෝකෙට යවන එක. ඒක මගේ යුතුකම. එහෙනම් කවුද කරන්නේ කයින්ද මන්ද ඒක වැඩක් නැහැ. මහා සාර දෙයක් මොකද මේ මිහි මණ්ඩතුල මහරහතන් වහන්සේලා ලක්ෂ ගන්නින් බිහි වේවා කියලා කරන පැතුම්. මේක නවනත වෙලා කටයුතු කරන්න ගිහිල්ලා. ඔබට යන්න බැරි නම් හොයලා බලන්න 26 වෙනිදා මේ මහා භාර පූජාව තියෙන ලක්ෂ ගන්නේ මිනිස්සු එයි එතන. ඔබට එතන යා ගන්න බැරි නම් මේ විදිහේ ඒ වෙලාවට තථාගතයන් වහන්සේට පහන් ආලෝකයක් දැල්වලා අනාදිමත් සන්තාගේ ඉඳලා මං යම් පිනක් කළා නම් අන්නේ පින පරිසම් දීලා ආන් ඒ පුණ්‍යානුභාවයෙන් මේ මිහිමල්ලතුල මහරහතන් වහන්සේලා ලක්ෂ ගන්නේ බිහි වේවා කියලා හැම මොහොතකම ප්‍රාර්ථනා කරා. තමන් යම් පිනක් කළා නම් මේ අරිහතුන් වහන්සේලාගේ පහළ වීම ප්‍රාර්ථනා කරන්න. මේ ලෝකේ සාන්සාන්ත කරන්න ඕන නම් දාන්ත කරන්න ඕන. ඒ උත්තමයන්ගේ අවශ්‍යතාවය දැඩි ලෙස තියෙනවා. ඒකයි මම කිව්වේ ඔය මහරහතන් වහන්සේලා ලක්ෂ ගන්නේ බිහි වෙන්නේ ඉන්දියාවෙන් ගෙන්නනවා නෙමෙයි, ඒරෝප්පෙන් ගෙන්නනවා නෙමෙයි. ආනයිනේ කරන්න බෑ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා බිහි වෙන්නේ ඔබතුලින්. එහෙනම් ඔබ මේ මුදලාලි කෙනෙකුට කමරු කමරලා මේ රුපියල් 100ක් අතර ගත්තා කියලා රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා බිහි වේවා කියලා ඔබ සාදු නාද දෙන්නේ. ඒක හරියට අර බයිසිකල් රේස් එක එක කොල්ලෙක් බයිසිකලේ පදිනවා, තව කොල්ල 100 දෙනෙක් විතර බයිසිකලේ යනවා කීය කර කර. මොටරසයිකල් වල යනවා. හැබැයි ඔය හැමෝගෙම දිනන්නේ කවුද? ඔය හැම කෙනාගෙම දිනන්නේ කවුද? එක්කෙනයි. බයිසිකලේ පදින කෙනා විතරයි දිනන්නේ, පිටු දින අනිත් අය පරදිනවා. එහෙනම් සාදුනාද තියෙන ඊට දිනන්නේ නැහැ. ඔබ මේ වැඩේ කරන්න බැහැලා. ඔබ තුලින් මේ මහරහතන් වහන්සේ බිහි කරන්න පිඟ දෙන අන්න එතකොට ඔබ දිනනවා. නැත්නම් ඉතින් ඔබ පරාදයි. ඒ උදෙසා තමයි දහම් දෙසන්නේ. කැමති කෙනෙකුට පුළුවන් පිඟ දෙන ධර්මයේ ඔබයි ආරාමයට හැවිදලේ කටයුතු කරගන්න. අපේ සංවිධායක මණ්ඩලය ඔබට දෙයි ආරාමයට එන පාර. හැබැයි ආධාරයක් උපකාරයක් කරන්න කාට හරි ඕනම් පිඟ දෙන ඒ කෙනා ඒ කාන්තේම ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් වෙන්න ඕනේ. මොකද අපි දායකයෝ හදන්නේ හදන්නේ උපාසක උපාසිකාව විතරයි. මොකද අපෙන් දෙයක් ඔබ ගන්නේ නැත්නම් ඔබෙන් දෙයක් අපිටත් එපා. එච්චරයි. සද්ධාවට පත්වීමෙන් කරන යමක් තියෙනවා නම් එච්චරයි වෙන්නේ නැත්නම් අවශ්‍ය නැහැ. මොකද සල්ලි වල අවශ්‍යතාවය නෙමෙයි අපිට තියෙන්නේ මහරහතන් වහන්සේලගේ අවශ්‍යතාවය තියෙන්නේ. මාර්ගඵලලාභින් බිහි වෙන්න ඕනේ තව තවත්. එතකොට පින්විතනි මේ පුණ්‍ය සමනන්තරයේ හැදෙන්න හැදෙන්න මහරහතන් වහන්සේලගේ බිහිවීම හරි වේගවත් වෙනවා. ඉතින් ඒකට වැඩ කටයුතු කරන්න හැම කෙනෙක්. තරුණයන්ට මං කියන්නේ නිකන් තරුණ ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔය ඉහකේ බැහිච්ච කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න පෙලින් නැද්ද කියලා තමයි. අවුරුදු 60ක් වෙලා පෙලිනව නම් පින්විතනි ආපු පාර වැරදි නැද්ද? අවුරුදු 70ක් වෙලා පෙලිනව නම් ආපු පාර වැරදි නැද්ද? එයාගෙන් අහලා බලන්න ඔබට මේ ධර්මයේ කලින් හම්බුනා නම් ඔබ මොකද කරන්නේ කියලා. එතන එයා ගත්ත කරුණ කියන්නේ මට මේ ධර්මයේ කලින් හම්බුනා නම් අපි මේකනේ මේ අනිත් පාරේ යන්නේ කියලා. එහෙනම් ආයේ ඔබට දෙපාරක් තියනවාද හිතන්නේ? ඔබ තාම මෙච්චර දුර ඇවිල්ලා නැහැ. එහෙනම් මේ නිදහස ආසක් වන් පැවිද්දට එන්න. ඒ පැවිද්දට ඇවිල්ලා මේ පැවිද්දක් ලැබීම මොකටද කියලා යන්නේක පූර්ණේ කරා. ඒ කටයුතු මේ විදිහට කරගන්න සිංහදෙනි. නැත්තම් මේ මනුෂ්‍ය ජීවිතෙත් ඔහොම ගියා. ඔදෙනින් හර ඔබ ගැන කතා කරලා වැඩක් නැහැ ඊට පස්සේ. ඊට පස්සේ තියෙන මේ තින් අනුමෝදන් කරන මොහොතේදී ඔබ වගේ යට තින් දෙන්න විතරයි. ඔබ තීරණය කරන්න මොකද්ද කරන්න කියලා. ඔබට සල්ලි ඇති ඔක අපිටත් බොහොම හොඳට සල්ලි තිබුණා. කෝටියක් ආසනයට පූජා කළා තමයි අපිත් මේ යන්නේ. සතුන් මරනවා කියන එක කොහොමද? ඒ වගේ අපි දන්නා නේද ඒවා? ඒවා අපි සමාදන් වෙනවා නම් හරියට ඒ සික්කාපල මේ වල පීඩනවා නම් අපි බනවා යන්න ඕනේ. ඒ දේ හරියට කරගත්තා නම් ඇති ඒක ඉස්සෙල්ලා කරලා ඉන්න බනවා යන්න එපා කියලා. ආ මොහොනේ මේ අපේ නෝන මහත්මිය කියනවා මෙන්න මේම කාරණාව. සමහර මිනිස්සු කියනවලු ඔය බන අහන එක නෙමෙයි කරන්න තියෙන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා. පංචශීලයේ කෙනෙක් රැකගෙන ඉන්නවා. පංචශීලයේ කෙනෙක් රැකගෙන ඉන්නවා නම් ආයි බණ මුකුත් අහන්න දෙයක් නැහැ කියලා. එහෙමත් කියනවා. හැබැයි පංචශීලයේ කියන්නේ මොකද්ද කියලා දැනගෙන නෙමෙයි නේද ඔය කරුණ කාරණා කියන්නේ. පානාතිපාතා පරිවිරදෝ හෝති කියලා කිව්වම මම සතුන් නොමරමි කියලා ගත්තට හරියන්නේ නැහැ පිටුදෙන. ඒක නෙමෙයි යෝගේ තේරුම. ජීවිතාන්තයේ දෙක් රහතන් වහන්සේ පරපන්න නැසීමෙන් වෙන්ව පරපන්න නැසීම අතහැර බාහතබු දන්මුගුරතු බාහතබු දල්ලුගුල ආයදතු පාපීර ලැජ්ජායතු වියද දයාවට සමින් තීරු ප්‍රාණ භූතෙන් කෙනේ හිතානුකම්පියව කටයුතු කරන්නේ. කොහෙද ඕක රකින්න පුළුවන්? කාටද පුළුවන් ධර්මේ නැතුව ඕක රකින්න? ඔය තථාගතයන් වහන්සේගේ පංච ශික්ෂා කාටද ඕක රකින්න පුළුවන් ධර්මේ නැද්ද? හැබැයි මුලාවට පත් වෙච්ච කෙනෙකුට කියන්න පුළුවන් මොකද්ද? ආ හතුන් නොවර ඉන්න බැරියයි. ඉතින් බින්දුදෙන ඉන්න හතුන් නොවර ඉන්න ඕම් පුළුවන් නම් දරුණු අපරාධ කරු මිනිසෙකුට දෙන දඬුවම මොකද්ද? කරුවල කාමරයක දාලා වහලා තියෙනක නේද? දැන් කරුවල කාමරයක දාලා වහලා තිබිච්ච කෙනාට සය අවුරුදු හිරදනුව මන්නන් දුන්නේ. වැඩි කිවියක් තියෙනවා යන්තම් කියන කක්ක දාන. කන්න ටිකක් දෙනවද අවල්ද උදේට හවසට? දැන් මට කියන්න. මෙයා පානාදී පාතා කරනවද? අදින්නා දානා කරනවද? කාමයේ වර්ධව හැසිරිනවද? මුසාවාද කියනවද? පරුසාවාද කියනවද? සම්ප්‍රප්පලාප කියනවද? ඔය එකක්වත් කරනවද? නැහැ. එහෙනම් ඉතින් දස අකුසලෙන් හතක්ම විහිළන. කිසිම දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් හිරෙන් නිදාස වෙනකොට මහරහතන් වහන්සේ නමන එළියට එන්නේ. දැන් තේරෙනවද? ඒකයි තියෙන්නේ. එහෙනම් මේක ධර්මයෙන් දොර නිවනක් නැහැ. එහෙනම් පානාතිපාතා පරිවිරතෝ හෝති කියලා කිව්වේ මහා සාර ගැඹුරු පදයක්. ඒක රකින්නවනම් නිවන් දකින්න පුළුවන්. හැබැයි ඒක රකින්න ධර්මයෙන් නැතුව බෑ. ඇයි? ජීවිතාන්තයේ දෙක් මහරහතන් වහන්සේ පරපන්න නැසීමෙන් වෙන්ව පරපන්න නැසීම අතහැර බහා දබු දනමුගුරු ඇතිව බහා දබු දැල්ලුගුල ආයිද ඇතිව පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරන්නේ. ඔය සියලු ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පිය කටයුතු කරන්නේ කියන තැන පිංගුදනි සබ්බ පුණ්‍ය පාප පහිනස කියන මහරහතන් වහන්සේගේ ස්වභාවය නෙමෙයිද ඔය කියන්නේ? එහෙනම් මේ මට්ටමට යනවා යන්නේ නැහැ. අදින්නා දානා පටිවිරතෝ හෝති කියලා කිව්වා. නොදුන් දේ ගැන ජීවිතාන්තයේ දෙක රහතන් වහන්සේ නොදුන් දේ ගැනීමෙන් එන්නේ නොදුන් දේ ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයම බලාපොරොත්තු ඇතුව පිරිසු ආත්ම පරිහරණය යුතුව කටයුතු කරන්නේ. මේ කවුරු කියපුවාද? තථාගතයන් වහන්සේගේ වචන. චුල්ලහත්ති පදෝසන සූත්‍රයේ ඕවා තියෙනවා. මහලුකෝට කියනවා අපිට මේ මිහිඳු හාමුදුරුවෝ චුල්ලහත්ති පදෝම සූත්‍රයේ දේශනා කළා කීකී ඉන්නවා. ඒක ඒක කබල් ගගයි. ඒකයි අපේ හරි දක්සයි වංශේ කබල් ගහ. මිහිඳු හාමුදුරුවෝ අපිට මේක දුන්නා මිහිඳු හාමුදුරුවෝ අපිට මේක දුන්නා කියලා. නමුත් අන්තිමට තාම මොකද්ද? බව සතුන් නොමර මේ නොදුන් කිසිවත් නොගර මේ දුසිරිතෙන් බැලකේ මේ බොරු බසක් කිසි විටක නොකියන. මත්මැණින් දුර මේ පන්තිල් සමාදන් වෙමේ නිදි පන්තිල් රකිමේ එයින් මතු දියුණුවට පැමිණෙමේ. ඕක කිව්වේ කොයි කාලෙද? තුන වසරේදී. දහම් පාසලේ තුන වසරේදී ඕක කිව්වා. ඊට පස්සේ අම්මා මොකද කරේ? හතර වසරේ ශිෂ්‍යත් පන්තිල ඇදගෙන ගියා. එතනින් එහාට දහම් පාසල් ගියේ නෑ. මේක ඒක නිසා එතනින් එහාට දන්නේ නෑ පානාති පාතා කියන්නේ මොකද්ද කියලා. තාමත් හිතන් ඉන්නේ මොකද්ද පානාදී පාතා කියන්නේ මම සතුන් නොමර මේ කියන. අනේ නෑ පින්වතුනි. ඔබ තව කෙනෙක්ව සැඩ බවට පත් කරා නම් ඒ කෙනාට නැගී හිටින්න බැරි කරා නම් ඒකත් පින්වතුනි පාපේ මොකද්ද? ඒකත් ඔබ ගැනෙන්න වැටෙන්නේ නැද්ද? සියලු ප්‍රාණ භූතෙන් කෙරෙහි හිතානුකම්පියයිද? සියලු ප්‍රාණ භූතෙන් කෙරෙහි හිතානුකම්පියයිද? නෑ. එහෙනම් ගැලපෙන්නේ නෑ නේද? පානඝාතයක් කරන්න ඕනේ නෑ පින්වතුනි. පානාදී පාතා පරිවිරුද්ධ හොදි කියන තැන කැරේ. එහෙනම් පානඝාත කරන්න දු ගහලා ගහලා ගහලා ගහලා දානවා. ඝාතනය කරන්නේ මොකද කරන්නේ? මෙලෙ මුලින් අල්ලගෙන කහල ගහලා ගහලා ගහලා ගහලා හංකඩේ කව කව මංකඩේ ගැහෙනකම් ගහන අත් දෙකක් කපනවා බේත් දානවා මැරෙන්න දෙන්නේ නැහැ. ඇයි? ඉතින් පානාදීපා තහුන්නේ. එහෙනම් පින්වතුනි ධර්මයෙන් දොර නිවනක් නැහැ. දැන් තේරුණා නේද? ඉතින් කියන්න පුළුවන්. කියන්න කෙසේ කිව්වත් අසන්නෝ සිහි බුද්ධියෙන් අසන්න. ඔබ ආර්ය දරුවෝ. ඔබ සද්ධර්මයක් අවබෝධ කරගත්ත දරුවෝ ඔබට තියෙන සිංහදෙනේ මේ මාර්ගයේ පතක් කරගන්න. මමත් ඔබගේ පාර ගිය කෙනෙක්. මම ඉංගලන්තෙට ගියේ මිලියන කෙනෙක් වෙන්න. ඒකයි මම ඔබට කියන්නේ. හැබැයි මම ගියේ පාර බ්‍රේක් ගැහුවා පින්වතුනි එක තැන ගැහුවා බ්‍රේක් එක. ගහම් පැත්තට අනිත් පැත්ත හැරුණා. ඇයි? දැනගත්තා මහ විනාශයක් මේ වෙන්න යන්නේ කියලා. ඒ පැත්තම අනිත් පැත්ත හැරුණා පටස් ගාලා. ආ ඒක මොහොතක් මං හිතුවේ නේ. එහෙමම අනිත් පැත්ත හැරුණා. එතකොට අපේ මිනිස්සු හරියට සෝක වෙන්න පටන් ගත්තා. මොකද්ද බෝල මේ කරන්නේ? දැන් ඊයේ මොකද්ද කිව්වේ? ඊයේ කිව්වේ තට්ටු පහක විල්ලිමක් ගහනවා කියලා නේද? දැන් මොකද්ද ඔය කරන්නේ? නෑ තටස් ගාලා ගැහුවා බ්‍රේක් එක. බ්‍රේක් එක ගහපු ගමන් මොකද උනේ? අනිත් පැත්ත හැරුණා. දැන් මේකේ මේ පැත්තට හැරුණා. එතන එකම අදිස්ථානය අපින් උදේ තියෙන එකයි තුන් ත්‍රිවරයි තුන් චීවරේ පාත්‍රය දරාගෙන වෘක්ෂ මූලික වෙන්න යන්නේ ඒකයි. ඔය ආරාමයේ තියෙන වැඩි හරියක් ඉන්නේ තුන් ත්‍රිවර පාත්‍රය දරාගෙන ඉන්න මහා පිරිස. එක වේලකින් යපෙන මහා උත්තර පිරිස. ඒ කියන්නේ බුදුහාඳුර එක වේලයි යපෙන්නේ කියලා එහෙම කිව්වා නෙමෙයි. දෙවේලක් යපෙන අනුදැනම දාරලා තියෙන්නේ. පොඩි උත්තරයන්ට නම් තුන් වේලුණක් කමක් නැහැ කියලා. ඒවට ඒව ප්‍රශ්න ඇති කරලා නැහැ උන්වහන්සේ. එහෙනම් ඒකින් ඒකේ මේ මේකයි ඒකයි කියලා උඩ පාළය දාගෙන එහෙම යන්න එපා. ඒක සුදුසු නැහැ නේ. එක වේලකින් යපිලා ඉන්න සිංහදෙන ශරීරයේ තවදුරටත් වර්ධින උනොත් එහෙම මර කරදරයක් නෙයි. මේ ශරීරයට හෙන ගැහුණක් කමක් නැහැ සිංහදෙන මේ හිත පිරිසුදු කරගන්න වැඩ පිළිල කෙදෙලෙයි. ඒකයි කෝටියක් ධනිය අතහැරලා රුක්ෂ මූලයට යන්නේ කිසිම දෙයක් ගන්න නැතුව අතට. එහෙනම් පාත්‍රයේ විදිනුත් ඕක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි මං කියන්නේ පාත්‍රලත් එහෙම මට මැටි මැටි වළඳන් දීපන්. පාවිච්චි කරද්දී කද්දී මෙතන කවුරු හොරකම් කරයි යන්නේ. ඔය කවුද හරි ඇඳලා ඇඳලා ඇඳලා පාන්සල වෙච්ච එකක් කමක් නැහැ දීපන්ලා චීවරයක් කියලා. අවශ්‍යනේ මොකද්ද? යන්ද මේ මිලි වහගෙන මේ මෙති මදුරුවන්ගේ මේ වෙන් වෙලා ඉඳගෙන මේක කරගන්න. ඉතින් ඒක උදෙසා වෙහෙද වෙන මහා වික්ෂු පිරිසක් ඉදිරියේදී මිහි වෙනවා. මේ උත්තම පිරිසත් එහෙමම තමයි. මේ උත්තමියොත් ඒ කරියුත්තේ මේ විදිහටම දෙනවා. මහරහතන් වහන්සේලා මහ විශාල ගන්නේ මේ මනුස්ස ලෝකේ පහළ වෙන්න වැඩ පිළිවෙල සකස් වෙලා තියෙනවා. මේකට තින්වදෙන හරිම ප්‍රීතිදායක කතාවක් තියෙනවා කියන්නේ. මොකද හේතුව? මෙච්චර කල් අර නිදාගෙන හිටපු උන් නැහැ. දැන් අවදි වෙලා ඉන්න බව අපිට පේන්න තියෙනවා. එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ සිංහදෙනි නොදුරු අනාගතයේදී මහරහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් බිහි වෙනවා කියන. ඉතින් මේ දේවල් කඩා කප්පල් කරන්න පුතත් ජනයන්ගේ කරේ ඉල්ලිලා හැවිදෙල ඒවට අදන් තේත්තම් කරන්න වැඩ පිළිවෙල කී දෙන්න පුළුවන්. නමුත් අපේ මේ මහා සංඝරත්න ඉන්නකන් ඒවට ඉඩ නැහැ. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා තියෙනකන් ඒවට ඉඩ නැහැ. බුද්ධ රත්නේ එහෙමම තියෙනවා සිංහදෙනි. උන්වහන්සේගේ මස්ලේ කය පරිණිරවාණේ උනාද? බුද්ධ කය තාම පරිණිරවාණේ වුණේ නැහැ. අධිගම අන්තර්ධානයක් නැහැ. ඒව ඔක්කොම තියෙනවා. ඒවා මහා ශක්තියක් නැగి නැගී තියෙන. ඉතින් කතා කරගෙන ගියොත් එහෙම තව පැලි වෙනකම් බණ කියන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ බොහොම හොඳ මේ දහම් අවබෝධය කියන පිරිසක් ඉන්නකොට පින්වදිනේ සමාධිය නැගිනවා. කතා කරන්න පුළුවන් වුණනම් තප්පරයකට වචන 10ක් විතර. තථාගතයන් වහන්සේට පුළුවන් කම තිබ්බ විදිහට වචන 512ක් කතා කරන්න. අපි එක වචනයක් කතා කරන්න ඕනේ කියලා. සමාධිය නැගෙන එහෙම කටයුතු වෙනවා. ඉතින් කොහොම හරි කමන්නේ. දැන් ඉතින් තව කාර්යයක් තියෙනවා අපිට කරන්න. ඒ කාර්යය කරලා ඉවරලා අපි විසිරියම්. ඒ කරන්න තියෙන කාර්යය තමයි තියෙන්නේ. දැන් අද මම ඔබට යමක් කිව්වා. ඔබට පෙනෙන දුන මහා අපායට නැමුරු වෙලා ඉන්නේ කියලා. දැන් ඔබ අහන්න නැතුව කටයුතු කළොත් එහෙම ඔබට වෙන දෙයක් තියෙනවා. එහෙනම් මේ අතිවරය මෙච්චර කාලයක් කියපුව අහපු නැති මිනිසක් හිටියේ. ඒ වහන්න නැතුව කටයුතු කරන්න ගිහිල්ලා දැන් මැරිලා අපාගත වෙලා ඉන්නේ. තිරිසන් යෝනියේ ප්‍රේතනිකාවලුනේ ඉන්නවා. ඉතින් බේර ගන්න පුළුවන් එකෙක් ඉන්නව නම් පින්වතුනි අනාදිමත් සංසාරේ කියනල කල්ප ගානක ඉඳලා හරි බේර ගන්න පුළුවන් එකෙක් ඉන්නවනම් අන්න ඒකව බේර ගන්න තමයි මේ හදන්නේ. ඒක නිසා මේ සම්බුද්ධ ශාසනේ කරුණා ශාසනේ මතු කරලා ඒ අයට පින් දෙන වැඩ පිළිවෙලක් තියෙනවා. අපි විනාඩි 10ක් විතර පින් දෙනවා ඒ අයට. ඒ අයව සිහිපත් කර කර ඔබලව මොකද ඔබ මහා පුණ්‍ය සම්භාරයක් රැස් කරගෙන ඉන්නේ, කුසල සම්භාරයක් රැස් කරගෙන ඉන්නේ. එහෙනම් ඔබ දෙන පින අනුමෝදන් වෙන්නේ ඒ අයට සැපයි. ඒක නිසා පින්විතනේ විශේෂයෙන්ම අපි සිහිපත් කර ගන්න ඕනේ පිරිස ඉන්නවා. ඒ අයව සිහිපත් කර කර පින් දෙන්න ඕනේ. හොඳට මතක් කරගන්න පිළිගන්න මේ ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආපු මහා උතුමී හිඳ තමයි අද අපි මේ විදිහට කතා කරන්නේ. මතක් කරලා බලන්න එදා තොලින් ඇවිල්ලා ලංකාව ආක්‍රමණය කරද්දී පලාත කරව තිබ්බ එක ත්‍රිපිටකයයි. ඔය ත්‍රිපිටකයේ ආරක්ෂා කරගන්න තමන්ගේ පපුවන ත්‍රිපිටකයේ තුරුළු කරගෙන සිවුරු වාසේ ත්‍රිපිටකයේ ගහගෙන දූගෙන යන භික්ෂුන් වහන්සේනම හිතලා බලන්න. හීතල පාරවල් හෙලි පාරවල් කාගෙන ඇද වැටෙද්දී ඒ ත්‍රිපිටකයේ නොදී මේ පිරි පිරි ත්‍රිපිටකයේ ආරක්ෂා කළා. ඉනවදී උන් ළඟට ඇවිල්ලා පොළු කැලේ වලින් කොඳු වැට කැඩෙනකන් ගහන්නේ නැත්තේ. ඒත් ඒව ඉවසගෙන මේ ත්‍රිපිටකේ නොදී ආරක්ෂා කරගත්ත නිසා අපි කියන්නේ අද අපිට ත්‍රිපිටකයක් තියෙනවා. එහෙනම් මේ මහා උත්තමයන් නිගා දෙන්න එපා. ඒක වඳින්න විතරක් පාවිච්චි කරන්න එපා පිංගුතනි. ඒක තුලින් ගන්න ඕනේ දේ ගන්න උන්වහන්සේන ඔය ලය පිදුවේ. ඔය ලේ දහඩිය පිදුවේ පිංගුතනි අපිට නිවන් දකින්න අවස්ථාව හදලා දෙන්න. ඉතින් ඒව අමතක කරන්න එපා. ඒ වගේම පිංගුතනි ඒ උත්තමයන්ට පින් දෙන්න ඕනේ. අග්‍ර කොටස ඒ උත්තමයන්ටයි හිමි. ඒ උත්තමයන් නොහිටින්න පිංගුදෙන අද අපිට හුලා මේ ළඟ ඉන්න කෙනෙක් බඩගින්නක් හැදුනම කන කඩාගෙන කන. අන්නේ මන්ටම නැනගන් හැදෙනවා අපි. ඉතින් එහෙනම් මහා ශ්‍රේෂ්ඨ උත්තමයන්ගෙන් නම් තවතගෙන ඉන්නේ. එහෙම ඉන්නවා පිංගුදෙන මහා විශාල පිරිසක් ඉන්නවා අපි විසින් පින් පැමිණිය යුතු. උන්වහන්සේලා මේ අද්වැවේදී මේක කරගන්නේ මේ මේ මේ මේ සම්බුද්ධ ශාසනය අවසන් වෙන කලින්. එහෙනම් ඒකට අදාළ පුණ්‍ය සමනන්තරේ හදන්න අපි මේ පින් විහිදුවන්න ඕනේ පතුරවන්න ඕනේ පිරිසට. ඒ වගේම ඔබට අමතක වෙච්ච තව පිරිසක් ඉන්න එකක් කියන මතක් කරන්න. ඔබට අමතක වෙච්ච තව පිරිසක් ඉන්නවා මිදින ඔබට මතකද මහාකාර යුද්ධයක් තිබ්බා මේ ලංකාවේ. මතකයි? මහාකාර යුද්ධයක් තිබ්බා මතකයිද ඔබට? ඔය යුද්ධෙන් පස්සේ අවුරුද්දක් ඉදිරිය යනකම් හැමෝම පින් අනුමෝදන් කරන්නේ නැති. දැන් නම් බල්ලි බුඩුව මතක නැහැ ඒ උත්තර මේ හිටිය කියලා. තින්ගොතේ මිනි මරපු අය අභාවේ තැන්වල උපදින්න ගිහින්දා. හැබැයි ඒ අය මිනි මැරුවේ පිංගුතනේ අපිට මේ සාසනය බේරලා දෙන්න. අපිට මේ වෙහෙර විහාර පොත්ගුල් බේරලා දෙන්න. ඉන්න තැනක් හදලා දෙන්න මිනි මැරුවේ. එහෙනම් අපි වෙන මිනි මරපු මිනිස්සු අද අභාවේ තැන්වල ඉන්නවා. අද පිංගුතනේ සමාධිය වලට පේනවා මේ මිනිස්සු සාප කරනවා. උඹලා වෙනින් අපි මිනි මරලා අද අභාවේ තැන්වල ඉන්න උඹලා පිං කරලා අපිට පිනක්වත් දෙන්නේ නැහැ කියලා. ඔය සාපේට අහුනොත් මේ රට විනාශ වෙතයි අය. අනිත් පැත්තෙන් පුද පූජා තිය මහා ඉහෙලට නංගනවා. ඔය අමනුස්ස කොටසක් ගිහිල්ලා රට පාලනය කරන කෙනෙකුට වැහුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඇඟට පරිත වේලා වැහෙන්නේ නැතුව අහගෙන අවවාද දෙන්න ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? හිතන කරුණ ඇතුළු කරන්න ගත්තා. ඊට පස්සේ අපි මේ මිනිසුන්ට බැන බැන ඉන්නවා මිසක් ඇත්ත මොකද්ද කියලා දන්නේ නැහැ නේද? එහෙනම් වැරද්ද කාගේද? හැම විටම බින්දුනේ වැරද්ද අපේ. කාගේවත් නෙමෙයි. කාටවත් වැරද්ද පටවන්න එපා. එහෙනම් අපේ යුතුකමක් තියෙනවා බින්දුනේ ඒ වෙනුවෙන් ඒ ලයිපොදු මේ සම්පතියන්ට තින් අනුමෝදන් කරන්න අන්තිම කෙනත් ඒ අභාවේ තනින් ගොඩට එනකම්. ආර්ය කියන්නේ හොඳට යුතුයකම් දන්න ගාතිය. එහෙනම් ඔබ ආර්යෙක් නම් පිංගුතනි යුතුයකම් අමතක කරන්න එපා. මේ අද්දවේ අම්මා විතරක් හිතන්න එපා. මේ අද්දවේ අම්මා විතරක් නෙමෙයි පිංගුතනි මේක කල්ප ගාන කිරිය අම්මලා ආතල ඔක්කොම සිහිපත් කරලා පින් දෙන්න. ඒ හැම කෙනෙක්ම ඔබ නිසා පව් කරගෙන අපාගත වෙලා ඉන්නේ. ඔබගේ කනගාවි මදුරෙක් කනකොට පටාස් ගාල ගැහුවා. ඔබේ කනගාවින් ගැරපොත්තෙක් කනකොට පටාස් ගාල තල්ල දැම්මා. ඔය ඔක්කොම කලේ ඔබ වෙනුවෙන්. එහෙනම් අද ඔබ පින් ටිකක් දෙන්න ඕනේ නේද? මේ අද්දවිය අම්ම වලට යාළු විතර දීලා හරියන්නේ නැහැ. ඇයි ඉතින් ඉස්සෙල්ලා අද්දවිය අම්ම මොනවද කළේ උඹට? එතන යාළු පින් දෙන්න කවුරුත් නැහැ. එහෙනම් හරියන්නේ නැහැ. ඒක නිසා පින්විතනේ මේ සීල දෙනා සීපත් කර කර පින් දෙන්න ක්‍රම වේදයක් තියෙනවා. තව පිරිසක් ඉන්නවා පින්විතනේ ඔබ ම්ලේච්ඡ තත්වෙන් හිටපු කාලයක් තිබුණා. අද මේ සද්ධර්මයේ අවබෝධයෙන් මේ අතිවරයන් වහන්සේලාට පින් සිද්ධ වෙන්නේ. ධර්මයේ මොකද්ද විනය මොකද්ද කියලා යම් ප්‍රමාණයක හරි දැනගෙන සත්පුරුෂයෝ වගේ ඉන්නවා. නමුත් මේ ධර්මය නොදැනගෙන ඉන්න කාලෙක ඔබ හැසිරුණේ විදිය ගැන හිතලා බලන්න. එහෙනම් ඒ කාලයක් තියෙන ඇතුළත මේ ඉස්සර කාලෙක තමන්ට හන්දියේදී මොන හරි වචනයක් කිව්වයි කියලා මුළු පවුලම ගියක් ඇතුළේ දාලා ගිනි තියපු. ඒ ගිනි ගන්න වෙලාවේදී අර දරුවොත් එක්ක අර අම්මයි තාත්තයි සාප කරන්නේදී උඹට මේ මේ භවදින භවදින අද්භවයක් ගන්න අපි බෝ පුච්චල මරන අපිට උඹට දෙන්නේ නැහැ ඉඩක් කියලා. අන්න මැරිලා මර මෙරේ තියෙ වෙලා මල යක්ක වෙලා ඇවිදින්න ඇතිද? දැන් ඔබ වැඩක් කරන්න ගියාට පස්සේ වැඩේ කරගන්න දෙන්නේ නැහැ. ධ්‍යාන සමාපත්තිය නගන්න ගියාට පස්සේ ඒක කරගන්න දෙන්නේ නැහැ. ඇවිදින්න හරදර කර. එහෙනම් දැන් ඔබම දාගත්ත ගලක් නේද ඔබට වැහලා තියෙන්නේ. ඔබම නේද මේ අසාධාරණේ පිරිසව ලක්කනේ. එහෙනම් දිනුදෙනි පිනක් කළාට පස්සේ ඒ අයව සිහිපත් කරලා ඒ අයව ඒ தත්ත්වේ මුදන් ඒ අයට පින් අනුමෝදන් කරන්න. නැත්තම් ලේසි වෙන්නේ නැහැ මේකෙන් යන්න. ඉතින් මේවා මේ ආර්ය සත්‍යයේ ආර්ය සත්‍යයට යන්නේ යන්නේ ඔබට මේව පෙන්වුම් වෙයි. දැන්ද විශ්වාසයෙන් කරන්න. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ වෙලා යයි. ඉතින් මේ දේවල් හොඳට ඔළුවට අරගෙන පිළිගන්නේ මේ දේවල් මිහිඳුල පතුරුල හරින්නේ. ඒ මිහිඳුල පතුරුල හැදියට පස්සේ ඒ යාට සුවිද මුද වෙන්න මුළුවා. යම් මොහොතක නිවන් දකින්න ඔය වාසනාව දැකලා එන්නේ. එහෙනම් ඔය ආදී වශයෙන් පිළිගන්නේ ඔය හැම කෙනෙක්ම සිහිපත් කරන්න. මේ ගෙදර අද බණ මේ බණක් කියන්නේ පිළිගන්නේ ඔය හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙන මේ දේවල් හදලා තියෙන්නේ. ඔය හැම කෙනෙකුටම අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. මේ තකරම හදන්න යකඩ කනපු එක්කෙනාගේ ඉඳලා ඒ හැම කෙනෙකුටම පින් දෙන්නේ පින් අනුමෝදන් කරන්න පුළුවන් අපිට. ඇයි ඒවට හේතු තියෙන්නේ? ඒකයි ඒ සියලු දෙනා විහිදුවන පින් අනුමෝදන් කරන්නේ. ඒක නිසා දැන් අන්නේ කර්තව්‍යයට සූදානම් වෙන්න අපි ඉක්මනින් මේ පින් අනුමෝදන් කළා. අපි අද දේශනාව අමාරු කරමු. දේශනාව නම් කළ හැකියි. හැමදේම මේ කරපු දේශනාව අපතේ යවන්න නම් එපා. බෑ තුනම හාරක් බෑ ඔබ දේශනාව ඇහුවා. මේක මෙහෙන් අහලා මෙහෙන් නම් යවන්න එපා. හැබැයි ඉතින් මගේ කාරණාව නම් සම්පූර්ණයි. මම මේ දේවල් කරන්නේ මගේ තථාගතයන් වහන්සේ, මගේ තාසුරුන් වහන්සේ වෙච්ච ණය ගෙවන්නනේ. බින්දු මාත්‍රයක් විතරවත් අදුම තරම ගෙවලා දාන්න තමයි මම මේක කරන්නේ. ඉතින් ඒක නම් පොඩ පොඩ හරි ගෙවෙනවා. ගෙවල ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් පොඩ පොඩ හරි ගෙවෙනවා. ඔබ මාර්ගඵල ලබනවාද කියන එක ඔබ තීරණය කරන්නේ. එතකොට හරි. එහෙමනම් සූදානම් වෙන්න පිඟුතුනි පිං අනුමෝදන් කරා. හොඳයි පිඟුතුනි එනම් පළමුව සිහිපත් කරගන්න. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදානදී ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිළ සිහිපත් කරගෙන ඔබ විසින් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුතර ගංගා එයා කෙරෙහි විහිදුවල පතුල හරිනේ පිං වී දීපැදිරි යාමෙන් එයා යම් කිසි අභාවිතානකින් එයා යම් කිසි අභාවිතානකින් ඉන්නවනම් එයාට ඒ තැනින් අත්විදෙන් ධර්ම අවබෝධය ලැබෙන අවස්ථාව උදා වේවා. ඒ වගේම ඒ ධර්ම අවබෝධයෙන් මේ සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියන සාදු කිරියට පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්තුනේ මොහොතකට සිහිපත් කරගන්න එදා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයේ මුග පරම්පරාවෙන් පවතගෙන ඇවිදලා මාතිල අරුවෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා තමන්ගේ පණ දෙවර කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ලය පුදා ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළි සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීනුම් පුණ්‍ය ගංගා අසුර ගංගා එයා කෙරෙහි විහිදුවල පතුරු දරණේ තින් විහි දීපැදිරි යාමෙන් ඒ උතුමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කිරීමට පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු විදින මේ ස්ථානයේ ආවා වූ තිරම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඊෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රව පෙන්ද සංසේකර ප්‍රජාපති ආදී තිරම දේව සමුහයන් වහන්සේලා වාස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුර පතුල ලරිණේ පින් විහි දීපැදිරි යාමේ මේ දෙවියන්ගේ දේව අනුභවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා සිව්වනක් පිළි චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිළිගනිමින් මොහොතකට සිහිපත් කරගන්න තම තම නමින් ජම්මාන්තරගත වන දෙනා වූ ඥාති මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුව දරුවෝ ඥාතිය හිත මිත්‍රාදී සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම මේ මහා ඛේද වාචකයක් තිබිච්ච වෙලාවේදී මහා යුද්ධයක් තිබිච්ච වෙලාවේදී මේ පරිලෝක ගියා වූ ඒ ත්‍රිවිධ හමුදාවේ පිළිසත් පොලිසිය පිළිසත් ඒ වගේම මිතුරු හෝ සතුරු හෝ ඒ සාමාන්‍ය වැසියන් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්දවේ විතරක් නෙමෙයි පිළිගනිමින් මේට කල්පනා වියක් කරන තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති මිත්‍රාදීන් වෙච්ච ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි ත්‍රිවිධ පතුලාරිනේ තින් විහි දීපැදිරි යාමෙන් එයා කැමිලිය බහවිතාන කිනවනගේ ඒ අසමේ දේවා අජරාමන සංඛ්‍යාදෙන වෙන නිසා සීමලවත්වා කියලා සාදු කියලා යට තින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පිළිගනිමින් මොහොතකට සිහිපත් කරගන්න මේට කල්පනා වියක් කරන තමන් විසින් අවද සාධාරණ ලක් කළා තමන්ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහිල්ලා අද ඔබ මරණව කපනවා කොටනවා කියගෙන ඔබ පිටිපස්සෙන් ඇදලා ඔබගේ ආර්ය ගමනට බාධා කරනවා ලෞකික ජීවිතයට බාධා කරනවා අන්නේ සිළු දෙන අවශ්‍ය සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුල හරිනේ තින් විහි දීපැදිරි යාමෙන් එයා ඒ අභව ස්ථානයෙන් අස විදේවා අජරාමන සංඛ්‍යාදෙන වෙන නිසා සීමලපත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පිළිගනිමින් මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන් ජීවතුන් අතර ඉන්නවා පිළිස් විශේෂයෙන්ම පිළිගනිමින් තමන් විසින් මෙහෙත මාදෙන් හරි අමු කර ගන්නා උදානෙ කොටසක් ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය උදසා අප කැපකල හරිතු කරන්නා වූ පිළිස් මේ ආරාම විහාර කෙරෙමින් උදසා අප කැපකල හරිතු කරන්නා වූ පිළිස් ඒ අය සිහිපත් කර ගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ සේවක සේවිකාව ස්වාමි පිළිස් ඒ වගේම තමන්ගේ එකර රැකී ආරක්ෂා කරන්නා වූ පිළිස් ඉන්නවනම් ගුරුවරුන් ඉන්නවනම් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පීදුල පතුලාරින් ඒ පින් විහි දීපැතිරි යාමෙන් එයාට යම් හිල් ගහපු පද්‍ර දෝසාන්දය කර තිනවන ඒ සිල් දෝසාන්දය කරංග සදුරි මුත වේවා යක්ෂ වේද විසාද බලකලකුම් බණ්ඩාරි වේද වෙනිය වූ දෝසාන්දය කර තිනවන ඒ සිල් දෝසාන්දය කරංග සදුරි මුත වේවා අස්වාගත බහෝ හෝල් දවසක සංඛා දෝසාන්දය කර තිනවන ඒ සිල් දෝසාන්දය කරංග සදුරි මුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේ පින්වතුනි මොහොත කර සිහිපත් කරගෙන අද මේ ස්ථාන දෙවිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරකින් පානකින් සන්තරපි දුණා නම් ඒ ආහාරයෙන් පානෙන් ලැබෙන අවසාරි ශක්තිය ප්‍රයෝගික කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මාර්ගවල අවබෝධ කරගන්න. එහෙනම් මේ ආහාර පාන සැකස් මේලා එදා ඇත අතීතයේ දෙන වැව මුණ සකස් කළ ඇලවිලි සකස් කළ කුඹුරු අපල ගෝයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබ ගෙදර පිළිවෙල කරන්න නම් අපකප කරගෙන කටයුතු කරව යම් ප්‍රතිපිරිසක් ඉන්නව නම් තමන් විසින් මෙහෙම පාදේ හරිකම් පුකරන ගස දණින් කරසක් පූජා කළා නී ඒ ආහාර පාන සකසන්න අපකප කළ කටයුතු කළා යම් ප්‍රතිපිරිසක් ඉන්නව නම් අන්නේ සිරු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සිරු රැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුර පතුලාරේ නේ පිං වී දීපති නියාමෙන් එයා යම් කිසි අභව ස්ථානයක ඉන්නව නම් ඒ ගස මේ දේවා අජරාමන සංඛ්‍යාත නෙවෙන ඉන්සන් සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං දෙන මොහොත කර සිහිපත් කරගන්න අද මේ ස්ථාන දෙවිදින සද්ධර්මයේ ශ්‍රමණය කරද්දී හීදලේ පින්නෙන් ආරක්ෂා වෙලා මෙති මදුරංගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රමණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා. ඒ වරම මේ ස්ථාන භූමි වල මුල් පදිංචි කරුවන් ඒ වගේම අයිති කරුවන් වගේම මේ ස්ථාන භූමි ගොඩනැගීම ඉලා ගඩොලක් ගන්න මේ ස්ථාන වල ගෙනහලා බඳලා කළ සකස් කළා යම් පිළිසක් ඉන්නවා නම් අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සිළු නැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුලාරේ නේ පිං වී දීපති රියාමෙන් එයා යම් කිසි අබව ස්ථානයේ කිරුණා නම් අතමි දේවා අදිරාම සංඛ්‍යා දෙන වෙන නිසා සීමල බර්තවා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද බොහෝ දුර බැහැර ඉඳලා අපි මේ ස්ථානයට ආවා. ඔබත් මේ ස්ථානයට ගෙන දුර බැහැර ඉඳලා මම ආවත් මනාකොට සකස් වෙලා තිනවා. යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අද මේ සද්ධර්මයේ පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තිනවා. මයික්‍රොෆෝන් මගින් ලවුඩ් ස්පීකර් මගින් ඔබට ඈත ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තිනවා. ඒ වගේම සජීවීව මේ සද්ධර්මයේ ලෝකෙින් ඕනෑම කෙනෙකුට ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තිනවා. මේ සිල්ප දේ උදා වෙලා තිනේ විද්‍යාර්ථ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තවාසික පිරිසක් සින් ලෝකෙට දීපු දායාද නිසා මේ දායාද ප්‍රයෝජන නිවන් දකින්න යන ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන කැපයි. එහෙමනම් ඒ ආව සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගත් අවසින පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විදුල පතුලාරේ නේ පිං විහි දීපැතිරියාවෙන් එයාට යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ ගත මේ දේවා අජරාමර සංඛ්‍යාතේ වෙන නිසා සීම ලබත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පැවැත්වුවා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා, ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල තුල ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් සීතම දෙනවා. ඒ වගේ පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්භවය තුලදීම නීති මංගල පරම සුන්දර අමෘතමහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.